හොඳයි පින්වතුනි. සුබරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක දාත්‍ය වේසෙන් ආවේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම ඔබ නමින් ජම්මාන්තරගත වන්නේ ඥාතිත මිත්‍රාදීන් වත් සිහිපත් කරගෙන දියුතුන් අතර ඉන්න කාලයේ ධර්මකාමීව ධර්මයට ලැබිවි හිටියන අනේය විශේෂයෙන් සිහිපත් කරගෙන එයාටත් මේ සනවලට එන්න හදනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභවයේ ස්ථානයේ කිනුණන් ගෙන් අත මිදල සුගති මුද්ද වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් එයාට ආරාධනා කරන්න. එවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අද මේ සද්ධර්ම දේශනාව තුලදී මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නවා කියලා, ඒ වගේම මාර්ගඵලයන් පිහිටනවා කියලා, ඒ වගේම පින්වතුනි අතීත සංසාරයත් තිස්සේ ආර්යයන් වහන්සේලාට උපවාද කළා නම් අපවාද කළා නම් ආන්නේ දේවල් වලට ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න යාරන් වහන්සේලා කමා වෙලා මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සද්ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්න කියලා සියලු දෙනා අදිස්ථාන කරන්න. හොඳයි එතන මේ දිනවල පින්වත් පිරිසකින් විවිධාකාරයේ ඉල්ලීම් එනවා. මේ ගොඩාක් ඉල්ලීම් පදනම් වෙලා තියෙන්නේ පැවිද්ද උදෙසා අවසර ගන්න ගිහින්. දරුවෝ කියලා එවනවා, අම්මලගෙන් අවසර ගන්න විදිහක් නැහැ. අම්මලා කියලා එවනවා, දරුවන්ගෙන් අවසර ගන්න විදිහක් නැහැ. ස්වාමි පුරුෂවරු කියලා එවනවා, භාර්යාවගෙන් අවසර ලැබෙන්නේ. භාර්යාව කියලා එවනවා, ස්වාමි පුරුෂවරුන්ගෙන් අවසර ලැබෙන්නේ. මේක තමයි විදිහ. ඔතන පින්වතුනි එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවානේ. අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්න නැතුව ඇවිල්ලා පැවිදි වෙන්න බෑ කියලා. ඒ කියන්නේ කසාද බැඳපු අයට එහෙම නෙමෙයි. පොඩි ළමයින්ට අවුරුදු 20ට වඩා අඩු අයට තමන්ගේ තීරණ තමන්ට තනියෙන් ගන්න බැරි අයට. අනිත් අයට නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. බිරිඳගේ බිරිඳට ස්වාමි පුරුෂයාගෙන් අවසර ගන්න ඕනේ කියලා තැනක සඳහන් වෙලා තියෙනවා කියලා මට තාම මේ විනය පිටකේ නම් මම දැක්කේ නැහැ. නමුත් මේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් සඳහන් කරපු තැනක් අපිට හම්බුණා නේද? මේ මොකද පින්වත් නැත්නම් ඉතින් මේක කරගන්න ඉතින් පවුලේ උන් ඔක්කොම නිවන් දකින්නකන් ඉන්නේ නේද? ඇයි අම්මා අවසර දෙන්නේ නැහැ නේ? අම්මා නිවන් දකින්නේ. ඕකත් පින්වත්නේ තමන් කරගත්ත කර්මය තමයි. තමන් කරගත්ත මහා කර්මයක් තමයි මේ පරිසම් දෙන්නේ. ආත්ම සංසාරයත් ඉතින් තමන්ගේ දරුවෝ තරි දෙන්න යන අවසරය ඉල්ලද්දී මේ නෙක්ඛම්මයේ කරගෙන මේ පිංගුද අනිත් මේ නෙක්ඛම්මයේ කියන්නේ මහාන වෙනවට නෙමෙයි. ඒකත් වැරදියට ගන්න එපා. නෙක්ඛම්මයේ කියන්නේ මහාන වෙනවට නෙමෙයි. නෙක්ඛම්මයේ කියලා කියන්නේ පිංගුදනේ කාමයේ දුරු කරනවාට. මේ කාලකන්ණි තුච්ච කාමයක් තියෙනවනේ. පාරේ යන්න බෑනේ ඇස් දෙක තියාගෙන. අරමුණ වෙනස් කරනවනේ. යන්න ගිය සේන්ස්බරියට ගිහිලා තියෙන ටෙස්ට් එකේදී අන්තිමට අරමුණු වෙනස් කරනවනේ. රූප දැකලා, සුවඳ ඇවිදින්න, රසය ඇවිදින්න, පහස ඇවිදින්න, තමන්ගේ ධර්මංගේ අරමුණු වෙනස් කරනවා. ඒකයි බින්දුනි දියුණු වෙන්න බෑ. අනාගාමී කෙනෙකුට ඕනනම් දියුණු වෙන්න පුළුවන් ඇති වෙන්න. ඕනේ නැහැ. ඒක නට එහෙම ඕනේ නැහැ. බාහිර බලපෑම් නැහැ අනාගාමී උතුමට. මොකද කාමයේ හරහා එන දරුණු බලපෑම නතර වෙනවා. මං කියන්නේ 100%ක් නතර වෙනවා කියලා. මොකද කාම රාගේ නැති වෙනවා මිසක් කාමයේ සදහටම නැති වෙන්නේ නැහැ. කාම වස්තුන් ඔස්සේ සැරිසරසර යන එක තමයි නතර වෙන්නේ. කාම වස්තු පරිශීලනය කරන්නේ නැහැ කියලා කිසිම තැනක සඳහනක් නැහැ. නමුත් කාම වස්තු හඹා යන්නේ. කාම වස්තුවක් දැක්ක කියලා ඒක පස්සේ යන්නේ නැහැ හිත. ඒ තරමට අවබෝධ වෙලා තියෙනවා ලෝකේ යථාර්ථය. අන්න ඒක තමයි නෙක්ඛම් මේ කියලා කියන්නේ. පැවිද්දට යන එකට නෙමෙයි. වැඩේ තියෙන්නේ මේකයි. ඉතින් ගිහි ජීවිතයේ ඉඳලා මක් කරන්නද? නෙක්ඛම් මේ ලබාගත් කෙනෙක් ගිහි ජීවිතයේ ඉඳලා මක් කරන්නද? කාට කඹරන්නද? ඒකනේ දකින්න තියෙන්නේ. දැන් ඔබ හවු කරන්නේ ඇයි? කන්නනේ. නිකං කන්න නෙමෙයිනේ. ඕනේ කරන දේවල්, දකින්න දේවල් ඒවා කන්නනේ. දකින්න රූප බලන්නනේ. දැන් කවුරුහරි කිව්වොත් එහෙම ලෝක පුදුම අටවෙනි එකත් හම්බුණා කියලා. යනවනේ බලන්නේ ඒක. ඒකටනේ සල්ලි හම්බ කරන්නේ. හොලිඩේ යනවා කියලා ඒවටනේ යන්නේ. එහෙනම් මේ සල්ලි හම්බ කරන්නේ ওই ටිකනේ හොඳ පහසක් ගන්න. ඔය ආදී වශයෙන් ওই ටිකනේ සල්ලි හම්බ කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඔය කියපු පහම අවශ්‍ය නැත්තම්. ඒ පහෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්තම්. ඉතින් ඒ කෙනාගේ ගිහි ජීවිතයේදී ඵලයේ මොකද? හරකෙක් වගේ මේ මනුස්සයරකින් හම්බ කරගෙන කන්නනේ තියන්නේ අනිත් අය. ඇයි මේ මනුස්සය විඳින්නේ නැහැ නේද? ජොබ් එකක් කරන්න තියෙනුනේ මේක විඳින්නනේ. ඒවල මේක විඳින්නේ නැත්තම් ජොබ් එකක් කළා වැඩක් තියනවද? එහෙනම් මේ මනුස්සයර ඉතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? අනිත් අය උදව් කරන්න වෙන මක් කරන්නද? ඉතුරු ටිකත් නැසලා මේක ඉවර කරලා දාන්න. පිට අනිත් එක මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. අම්මලා ප්‍රශ්න ඇති කරයි. එහෙම නොකර ඉන්නේ නැහැ. මං කිව්වේ මම කියලා කියන්නේ බොහෝ කාලයක් තිස්සේ මේ ධර්මයේ කතා කරන කෙනෙක්. එතන අපේ ගෙවල් වල පිරිස් හැම කෙනාම දන්නව එක දෙයක්. වැඩිකල් දුවන කෙනෙක් නෙමෙයි. කොවිලේ හරින අතර වෙනවා. ඒක දැනගන්න එපා ඕනේ ගොනිකුට තේරෙන්න එපා මේක. මොකද මේ ප්‍රසිද්ධ වෙන්න බන කියනව නෙමෙයිනේ. අවබෝධ කරගන්න දහම් දේශන්නේ. එහෙනම් කොයි මොහොතේරි නතර වෙන්න එපා. නේද? එහෙනම් ඕක ගිහින් අතර වෙනවා. ඒ දන්නවා. ඒ දැනගත්තා. මේ අදහස කියපු ගමන් මොකද කිව්වේ? තව අවුරුද්දක් ඉන්න බැරිද? ඒ කියන්නේ මේ ගහේ නැට්ටෙන් ගිලිහිලා වැටෙන කොස් ගෙඩියටත් කිය මේ කොස් ගෙඩිය ගහේ නෙමෙයි දැන් තියෙන්නේ. වැටෙන ගමන් තියෙන්නේ. ඒකටත් කියන පොඩ්ඩක් අවුරුද්දක් කොහොම ඉඳලා පස්සේ වැටෙන්න බැරිද? ඒක තමයි මාතෘත්වය කියන්නේ. දැන් හිතන්න මැරිලා අම්මට මොකද වෙන්නේ කියලා. දැන් ඕයන් ඔබ හිතන්නනේ ඔබගේ අම්මා මැරිලා පෙරේතෙක් වෙන්නේ නැති. ආයි කිසි කතාවක් නැහැ. 100 ලක්ෂ වාරයක් විශ්වාසයෙන් මැරිලා පෙරේතෙක් වෙනවා. ඔබට ඔබ මැරෙනව නෙමෙයි. ඔබ මක් වෙනවද? පැවිද්දට යනවා. ඔබ ජීවතුන් අතර ඉඳලා ඇඳුම පොඩ්ඩක් මාරු කරනවට ඔච්චර රිදෙනව නම් අම්මලට. ඔබ මැරුණහම කොච්චර රිදෙයිද? එහෙනම් ඔබ ඉඳද්දි අම්මා මැරුණහම ඔය දෙකම එකයි නේද? පහට දෙකක් එකතු කළත් එකයි දෙකට පහක් එකතු කළත් එකයි නේද? ඔබ ඉඳද්දි අම්මා මලත් අම්මට ඔබව නැති වෙනවා. අම්මා ඉඳද්දි ඔබ මලත් අම්මට ඔබව නැති වෙනවා නේද? එහෙනම් ওই දෙකේදීම අම්මා මහා දුකකටපත් වෙනවා නේද? එහෙන් දුකකටපත් මේ ප්‍රතිපලයක් විතර ඔබ ඉඳන්දී අම්මා මලොත් එහෙම. ඒ කාන්තෙම ඔබ හොයාගෙන එනවා නේද? එහෙනම් මොකා වෙලා දෙන්නේ? දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් එහෙම වෙලා ඇයිද? එච්චර පින් කරන අය කොහෙද ඉන්නේ? දෙවි කෙනෙක් වෙන්න පින් කරන අය දැකලා තියෙනවද? මම නම් දැකලා නැහැ. දෙවි කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රමාණය පින් කරන අය. මිනිස්සු පින් කරනව නැත්තේ නේ. ඔබ දානයක් දෙනකොට පින්තුනි දානයක් දීමෙන් ආනිසංස කෝටියක් හම්බ වෙනවා නම් අපිට දෙකක් විතර හම්බ වෙනවා. දැන් මේ බණහන අයද නම් ටිකක් වැඩිපුර හම්බ වෙයි. ආනිසංස දෙකක් විතර හම්බ වෙයි. කෝටියක් හම්බ වෙන දානේ. එහෙම දාන දෙන්න බෑ. මේ ලෝකේ අල්ලගත්ත පිළිසල දානයක් දීලවත් තනිසීමක් පවත් වෙන්න බෑ පින්තුනි. ඒකට හේතුව තමයි මේ මිනිස්සු හැමදෙස්සෙම ඉන්නේ ගැටි ගැටි. අරයා කියපු දෙයටත් ගැටෙනවා, මෙයා කියපු දෙයටත් ගැටෙනවා, අරකටත් ගැටෙනවා, මේකටත් ගැටෙනවා. උස්මිටිකම් බලවල ඉන්නේ. මේ උස්මීටිකම් බල ඒ කියන්නේ සෙය්‍යමානේ සදිසමානේ හීනමානේ කියන මහා ඔය මාන්නක්කාරකන් දුන අරගෙන ඔළුවට කම්පයා කර තමයි යන්නේ ජීවිතේ. ඔය එකකින්වත් පින්වතුනි පිනක් හම් වෙන්නේ නැහැ. මානෙකටපත් වෙලා පිනක් කළාම මොකද වෙන්නේ? ත්‍රි හේතුක කුසල කර්ම නෙමෙයි. ඉතින් කොහොම හරි පින්වතුනි ඔබට ওই தත්ය අද උදා වෙලා තියෙනවා නම් තියෙන්නේ. අනාදිමත් සංසාරෙක ඉඳලා තමන්ගේ දරුවෝ මේ නෙක්ඛම්මයේ කරන වෙලාවේ මොනම හරි සාසනයක සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයක වෙන්න පුළුවන්. නැත්නම් තපසට යන්න වෙන්නත් පුළුවන්. ඕන් ඔය යන්න ආරාධින වෙලාවේදී විවිධාකාරයේ දේවල් අද ඔය ඔබගේ දෙමාපියෝ කියනවා වගේ කියලා. ඒ ගමන නවත්තන්න නැති. හරස් කපන්න නැති. ඒක නිසා අද ඔබට ඕක එන එක නවත්තන්න බෑ. ඒක නිසා පින් එක මොහොතක්වත් දෙමාපියෝ ගැන අහිතක් හිතන්න එපා. හැබැයි ඔය අද ඉන්න අම්මා නිසා අනාදිමත් සංසාරයක ඔබට හිටපු අම්මලා ඔබ වෙනුවෙන් කරපු කැපකිරීම අමතක කරන්නත් එපා. පින්වතුනි අද ඔබ මේ ගමන යනවනම් මේ අද්දවිය ඔබ නිවන් දකින්නවනම් ඒ කාන්තේම ඔබ පාරමිතා පුරපු උතුමෙක්. ආන් ඒ පාරමිතා පුරපු උතුමෙක් මේ ලෝකෙට විවිධාකාරයෙන් පහළ වෙනවා. ඒ පාරමිතාවන් සම්පූර්ණ කරන්. ආන් ඒ පහළ වෙන හැම වෙලාවකම පින්වතුනි අද අම්මේ තාත්තෙක් එකතු වෙලා දරුවෙක් හදනවා. මොකද අර පුද්ගලයා ලෝකෙට ගන්න දරුවෙක් හැදුවට පස්සේ විඳින දුක අද ඔබගේ අම්මා දන්නවනේ. ඒකනේ ඔය කියන්නේ. ඒ වගේම ඔබ දන්නව ඇතිනේ ඔබ දරුවෝ හදලා තියෙනවනේ. දරුවෙක් හදන්න මොනතරම් දුක් විඳද්ද කියලා. එහෙනම් මේ අද ඉන්න අම්මා විතරක් නෙමෙයි පිංගුතුනි අනාදිමත් සංසාරෙකට ගිහපු අම්මලා තාත්තලා ඔක්කොම අපාගත වුණේ, පෙරේතය වුණේ, ඔක්කොම වුණේ පිංගුතුනි අද මට මේක උදා කරලා දෙන්න. ඔන්න ඕක පොඩ්ඩක් හිතන්න. මේ ඔබ උඩින් වෙන්නේ නැහැ. අද නෙමෙයි මේ අද්දවිය නෙමෙයි ඔබගේ පළවෙනි එක. මේ අද්දවියත් ඔබට අම්මේ තාත්තෙක් ඇති. අනාදිමත් සංසාරයකත් හිටියා ඔබට අම්මලා තාත්තලා. ඒක නිසා තමයි පිංගුදින අපි කල්ප 90ක් ඇතුළත හිටපු සියලුම දෙමාපියෝ සිහිපත් කරලා පිං අනුමෝදන් කරන්නේ. එහෙනම් ඒ අම්මලා තාත්තලා පිංගුදින ඔබ වෙනුවෙන් නැහිලා මැරිලා ගියා. ඔබව ලොකු මහත් කරන්න ඔබට යම් දේවල් කරලා දීලා කොහොම හරි ඔබව තැනකට අරගෙන ඔබට මේ පින්නම් කරගන්න අවශ්‍ය කටයුතු ඔක්කොම සලස්සලා දීලා මැරිලා ගියා. ඔබ පාරමිතා පුරන්න ආපු කෙනෙක් නිසා ඔබ ආයපහව දිව්‍ය ලෝකේ යන්නේ නැති. අවිධිමන නරකාදී යන්න හේතුවක් නැහැ. එහෙම එහෙම ඔබ එන්නේ නැති ඉස්සරහට. නමුත් ඒ අය පින්විතුනි ඔබ ගන්න ඔබට දේවල් කරලා දෙන්න මොකද උනේ? මෙරි මෙරි අපාගත වුණා. මෙරි මෙරි තිරිසන් වුණා. මෙරි මෙරි පෙරේතේ වුණා. එහෙම කරපු ඔක්කොම දෙමාපියන් අද පාවලා දෙන්න දහදන්නේ. මං කියන්නේ මේ පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවා නම් කාට මේ අද්භවෙදි නිවන් දකින්න පුළුවන් කියලා අදිස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් පින්විතුනි ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් පිළිගන්නවා. උප්පන්න දහතික බෞද්ධයෝන්ට නෙමෙයි මම මේවා කියන්නේ. මේ ශාස්ත්‍රූන් වහන්සේව ශාස්ත්‍රූ තනතුරේ තියාගන්න පුළුවන් කමක් තියෙන පිරිසක් ඉන්නවනේ. ආන් එයාට මේ කියන්නේ. ඕක තමයි පින්විතුනි හේතුව. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරව හිතලා බලන්න. මේ අද්දවේ ඔබට ලැබුණේ පින්විතුනි මේ කටයුත්ත කරගන්න. ඒක නිසා ඔබ උත්සාහ කරන්න මේක කරගන්න. මහාන වෙන්න යන්න එපා. ගෙදරට වෙලා ඉන්න. උත්සාහ කරලා බලන්න පුළුවන් වේද කියලා. මං ඔබට පින්වතුනි මේ මහාන වීම ගැන වර්ණනා කරන්න හේතුව තමයි ඔබට නිදහසේ මේ කටයුතු කරගන්න පුළුවන් නිසා. ඔබ හිතනවාද මේ ලෝකේ ඉන්න ගමන් ඔබට පුළුවන් වෙයි කියලා? පුළුවන්. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. සකදාගාමි ඵලයට වගේ යාන්තමින් ය아가න්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. එදෙනින් එහාට පින්වතුනි ඔබයි ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස්. බුදුහාඳුරන්ගේ කාලේ නම් ඉන්න පුළුවන් එහෙම පිරිස්. නමුත් මේ කාලේ පින්වතුනි එහෙම හිතන්න බෑ. හැබැයි මේට අවුරුදු 5කට කලින් මම බණ කිව්වා නම් මම කිව්වා අනාගාමි වෙනකන් ඉන්න පුළුවන් කියලා. නමුත් අද මම කියනවා ඒක ලේසි වැඩක් නෙමෙයි. බුදුහාඳුරන්ගේ කාලේ මේ තරම් දහජරා ලෝකයක් නෙමෙයි තිබුණේ. මිනී මරුව හොරකම් කරන උන් හිටියා. iPhone 6 තිබුණේ නැහනේ. නේද? මේ මොකක් හරි එකක් ගහපු ගමන් නිර්වතින් නටනේ උන් හිටියේ නෑනේ. අතේ තියෙන පොඩි ඩිවයිස් එකක් තියෙනවා. ඕකට මොකක් හරි එකක් ගහපු ගමන් නිර්වතින් නටනේ උන් ඉන්නවා. ගෑනු මිනිස්සු ලිංගිකව හැසිරෙනවා. ඕවා තිබුණ නෑනේ. මම මේ කියන්නේ මේ අනාගාමි උතුමට කෙලෙස් ඇති වෙනවා කියලා නෙමෙයි. ඒව රමණේ කරන ලෝකෙකනේ පින්වතුනි මේ ඉපිරිස දැන්. ඒතර අනාගාමි උතුමේකට ලොකු ප්‍රශ්නයක් ඒක. සකදාගාමි වලින් එහා පැත්තට පැනගත් උතුමේකට ලොකු ප්‍රශ්නයක් ඒක. ප්‍රශ්නයක් කියන්නේ හේතුව මොකද? ඒ පුද්ගලයා ඇසුරු නිසුරු කරන පිරිසත් එක්ක ඒ පුද්ගලයාට ඉන්න බෑ. ඇයි ඒ? ඒ අයගේ අදහස් නෙමෙයිනේ දරන්නේ. ඒ කෙනා ලෝකයෙන් එතර වෙන ගැන සිහිනමව මම ඉඳද්දී අනිත් අය මොකද කරන්නේ? ලෝකේ අල්ලන්න සිහිනමව. අන්න එතකොට පින්වතුනි ඒ පිරිස් ගැටෙනවා. ඒ පිරිස් අප්‍රමාණ ලෙස ගැටෙනවා. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. අන්තිමට වෙලා තියෙන්නේ ගැටි ගැටි ඉන්න. ඔබ කැමතිද පින්වතුනි ඔබ අකමැති දෙයක් කරන්න? ඔබ කැමතිද ඔබ අකමැති දෙයක් කරන්න? කැමති හරි අමාරුවෙන් හරි කැමතුනොත් කොච්චර කාලයක් කරන්න කැමති? අපි හිතමු අර සිංහල හාලේ බත් කියලා තිනවන රතු පාට බත් බොහොම හෙවි. බොහොම බරහල්. ඔය හාල් කන්න කැමති නෑ ඔබ. ඔය ඒකෙන් හදපු බත් කන්න කැමති නෑ. ඒක හිතමු හොඳ ශක්ති මේ ශක්තිය يعني නේ හරි තදයි. අපි හිතමුකෝ ෆ්‍රයිඩ් රයිස් කන්න තමයි කැමති. නැමෙ අර හාල්ම කන්න කියනවා. කොච්චර කාලයක් ඔබ කයිද? දවසක්යි දෙකක්යි තුනක්යි. අන්තිමට කියන්නේ නැද්ද අම්මට අම්මේ මේවා නම් අම්මේ මම මේ ඉවසගෙන හිටියා. දැන් අම්මා මෙතන හතියක් හැදුවා දැන් දෙකක් හැදුවා දැන් මේ තුන්වෙනි සතියේ ඒවම දහදන්නේ. පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ කාන්තේම සත්‍ය. අද්දොට ප්‍රත්‍යක්ෂ දේවල් මම ඔබට කියන්නේ. ආයේ ධර්මයේ කාන්තේම ජීවමානයි. මේ මාර්ගයේ කාන්තේම තියෙනවා. මාර්ගයේ යන්න කොන්ද පන තියෙන්නේ උන් නැතිකම විතරයි මේකේ තියෙන්නේ. කොන්ද පන හරි ගස ගන්න පුළුවන් නම් ඕනෙහෙකුට පින්වතුනි ගිහිල්ලා මේ මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි ලෝක සත්‍යය බුදුදහම ගැන දන්නේ වෙන එක. ඒක නිසා ඔබට ලේසි වෙන්නේ. ලෝක සත්‍යය බුදුදහම කියලා හිතන් ඉන්නේ. අදාර Hindu මිනිස්සු Hindu දහම කියලා හිතන් තමයි. Hindu කියලා නම ගහගත්තේ කාලා. Hindu කියලා මොනවද දන්නේ? කෝවිලකට ගිහිල්ලා දෙයියන්ගෙන් හිඟා කන්න තමයි ඒ කළද. ඔබ දැකලා තියෙනවද පින්වදෙනි පාරේ එනවා ටින් එකක් හොලෝ හොලෝ. ටින් එකක් හොලෝ හොලෝ එන්නේ මොකටද? ටින් එක හොලෝ හොලෝ සද්දෙට මිනිස්සු බලන හින්දා. ටින් එක හොලෝ හොලෝ හොලෝ හොලෝ හොලෝ එනවා. ඇවිදින්න මොකද කරන්නේ? ඉල්ලනවා. දෙන්න දෙන්න දෙන්න ඉල්ලනවා. අද Hindu මිනිස්සු දේවාලයට ගිහිල්ලත් මොකද කරන්නේ? කෝවිලට ගිහිල්ලා හොල්ලලා අර ගන්ටාරේ ගහලා මක් කරනවද? හිඟා කරනවා. පින්වදෙනි මමත් බොහෝ ඈත කාලෙකදී මේ දේවල් වලින් මිනිසුන්ට සැනසීම අරගෙන දුන්නා. මේවට මේ නිගහ කරනව නෙමෙයි. හැබැයි මේක තුල ඊට වඩා මහා ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා. දෙවිවරුත් ඒක හොයන්නේ. අන්න ඒක තමයි මම ඔබට මේ දෙන්න හදන්නේ. දෙවිවරුත් ඒක තමයි හොය හොය ඉන්නේ. මොලේ තියෙන දෙවිවරු. කාමුක දෙවිවරු නෙමෙයි. ඔය පින් කළ දිව්‍ය ලෝක යන්නේ කාලා නම් ගිය වෙලා ඉඳලා මොකද්ද දන්නවද කරන්නේ? පොඩි ගෙදරක ඉන්න එකෙක් බෝධි පූජා තියෙනවා හැමදාම ගිහිල්ලා අනේ මට ලොකු ගයක් කොහමාරි ස්විප් එකක් ඇදෙන්න ස්විප් එකක් ඇදෙන්න ස්විප් එකක් ඇදෙන්න. ඈ උඩ ඊට පස්සේ ඔන්න බෝධි පූජා තියලා කොහමාරි ලබා ගත්ත ඔය පින් වල මොනවා හරි කර කියලා ස්විප් එකක් ඇදෙනවා. නැත්නම් ගයක් ඇදෙනවා. ටිකට් එකකට. ඌ කොහොමද ගෙදර ඉන්නේ? ඌ කොහොමද ගේ ඇතුළට යන්නේ? රෙකෝඩ් කරලා එහෙම බැලුවා නම් බලාගත්ත හැකි. පුළුවන් නම් මේ මිදුලේ ඉඳලා ගේ ලෙවකාගෙන ලෙවකාගෙන යනවා මේ වහලේ උඩට යනකම්. අන්න එහෙම. ඔහොම තමයි මේ පින් කරන කාලේ දිව්‍ය ලෝකෙ ගිහම් වෙන්නේ. පින් කරන කාලේ කියලා කිව්වේ මොකක්ද? ඔය පින් කරවල දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉතුරු ටික කරගමු කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නේ. ආන් එයයි. පින් කරන එකේ වැරද්දක් ගන්න නෙමෙයි මේ කියන්නේ. මේ ඔක්කොම වැරදි මත. එදන්න ගිහිල්ලා වෙන්නේ පින්වතුනි ඒක උලා කකා ඉන්න එක. අද Hindu මිනිස්සු දන්නේ නැහැ Hindu දහම කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ පින්වතුනි Hindu දහම කියලා කියන්නේ කොහේ හරි කෝවිලකට ගිහිල්ලා අර වෙලෙක්කේ හොල්ලලා දෙවියන්ට පවුම් පහක විතර කෑමක් දීලා මිලියන පහක විතර දෙයක් දෙවියන්ගෙන් ආපහු ඉල්ලන. ඕකට තමයි පුරුදු වෙලා ඉන්නේ. පූජා වට්ටියක් දීලා එහෙම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මහ දෙවියන්ගෙන් නෙමෙයි. මහදෙයිය පූජාවට්ටි වලට එන්නේ නැහැ. කන්න නැති යාතියක් කියලා හිතුවද දෙවිවරු කියලා කියන්නේ. මිනිසු දෙන පූජා කුණු පළතුරු කන්නේ නැන්නේ. ඒව ගන්න ඥාතිවරු ඉන්නවා. ඒ ඥාතිවරු ඇවිදilla අරගෙන ඒක උදව් උපකාරයක් කරයි. ඒව මම එපා කියනවා නෙමෙයි. අශ්‍යා ඒව කරගන්න. නමුත් මම මේ කියන්නේ තියෙන හින්දු දහම වරද්දලා අරගත්තේ. හින්දු දහම වරද්දලා අරගෙන දැන් හිඟා කකා ඉන්නවා දෙවියන්ගේ. නමුත් මේක දෙන හින්දු දහම කියලා කියන්නේ නේව සංඥා නා සංඥායතන යනකම් මාර්ගය වඩන්න හුලුවන් තැන. එකෙක් දන්නවද වඩන? යෝග කිය කියනවා. යෝග කිය කරනවා කියලා මොනවද කියලා කරන්නේ? ඈ අතවයි පොඩ්ඩක් දිගහැරලා කරලා ඔක්කොම කළා. ආ දැන් හරි දැන් නිරෝගී දැන් මං හරි දැන් යෝග කළා. මහා ශක්තියන අවදි කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා මේ දහම තුන. ක්‍රිස්තියානි දහම කියලා කියන්නේ තින් උදේ දිව්‍ය ලෝකෙට මගක්. එතනින් එහාට එතනින් ඒකෙන් යන්න බෑ. ඉස්ලාම් ධර්මය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට මගක්. එතනින් එහාට යන්න බෑ. හින්දු දහම කියලා කියන්නේ තින් උදේ බ්‍රහ්ම ලෝකෙට මගක්. හැබැයි ඒකත් දුකින් නිදහස් වීම නෙමෙයි. එන එතනින් එහාටත් ගිය තව දෙයක් තියෙනවා පිංගුදින ඒකට තමයි නිවන කියලා කියන්නේ. ඒ නිවන කියලා කියන්නේ පිංගුදින ඔය එක තැනකටවත් යන්නේ නැතුව මේ උපදින එක නතර කරගන්න. ඔන්න ඔතනට කටයුතු කරගන්න. ඔය හැම එකක්ම පිංගුදින එෆර්ට් එකක් දාලා කරන්න ඕනේ. දිව්‍ය ලෝකයට යන්න ලේසියෙන් බෑ. ලේසියෙන් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් කාලෙකුත් තිබුණා. ඒ ශාස්ත්‍රුන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මහරහත් උතුමෝ වැඩ ඉන්න කාලේ ඒ උතුමන්ට දානයක් දීලා බත් හැන්දක් පූජා කළා. ඒ උතුමන් වෙනුවෙන් ඉදිකරන චෛත්‍යයකට මලක් පූජා කළා. දිව්‍ය ලෝකයන් අවස්ථාව උදා කරගත්ත පිරිස ඉන්නවා. හැබැයි නිකන් නෙමෙයි පිඟුදනේ ඒ අය සද්ධර්මය ශ්‍රවණය කරලා හිත පහදවාගෙන බුද්ධ කියන්නේ කවුද කියලා දන්න පිරිස අය ගොඩක් අය. නිකන් ආ චෛත්‍යයක් තියෙනවා මෙන්න මලක් කියලා දූපුවයි නෙමෙයි. බුද්ධ කියන්නේ කවුද කියලා දැනගෙන හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ පාරේ වඩිද්දි උන්වහන්සේට බත් හැන්දා පූජා කරපු දෙවි කෙනෙක් අනිත් දෙවිවරු අභිභවා මහා ආලෝකමත් මහා 이르දිමත් තේජාන්විතව ශාස්ත්‍රුන් වහන්සේ දහම් දේශනකොට ඉස්සරහම ඉඳගෙන හිටියා කියලා. කළ දින එකම දේ මොකද්ද? අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කළා. හැබැයි නිකන් නෙමෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා මනාකොට ඔළුවේ තියෙන කෙනෙක්. අන්න ඒක නිසා තමයි පින්වතුනි පින කියන එක මහා දරුණු ලෙස නැගිලා යන්නේ. කරන ක්‍රියාවලියෙන් විතරක් පින වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ චිත්තජ ස්වභාවය තමයි වටිනම දේ. දානියක් දෙන්න ගිහිල්ලා දානේ දෙන වෙලාවේ හාමුදුරුවන්ගේ ඇදයක් ආවොත් ඔළුවට. ඒකෙන් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. හාමුදුරුවන්ගේ වැරදි හොයුවොත් එහෙම ඉවරයි. අපරාධි වියදම් කරපු සල්ලි. අර කාලකන්ණි පෙරේතයට ඒක ගන්නත් නැහැ. ඒකත් ඉතින් උගේ කරුමේ තියෙන. ඉන්න කම්ම දෙස් තිය තිය හිටියනම් හාමුදුරුවරුන් ඒකන පින් දෙන වෙලාවෙත් මොකද වෙන්නේ? අනික් මිනිසුන්ට ඒකම හිතෙනවා. ඇදයක් හොයන්න හිතෙනවා. ඉතින් එහෙනම් හිතලා බලන්න අද හිත පහදවාගෙන ඔබට දානයක් දෙන්න පුළුවන්. ඒක නිසා තමයි පිංගුදුනේ දානය ගැන CD ගගහ දුන්නේ. මේන්න මේව හොඳට අහලා දානයක් දෙන්න කලින් හොඳට හතර පහ වතාවක් මේව අහලා ගිහිල්ලා දන් දෙන්න. ඔබට පුළුවන්ද පිංගුදුනේ වික්ෂුන් වහන්සේලා වඩින්න බිම දිගාවෙන්න? මේ මඩවලින් වඩින්න නැතුව මගේ පිට උඩින් වඩින්න කියලා. එච්චරන මහාස ගිය සද්ධාවක් තියනවාද යාරේ මහා සංඝරත්නය කියලා. එහෙම සද්ධාවක් තියනවා නම් පින්විතරේ හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලුවේ ලංකාවේ. මතකද? මොකද්ද කියක් හදාගෙන? එහෙනම් ඒ ඉල්ලපු වෙලාවේ පින්විතරේ ලංකාවේ ඉන්න බෞද්ධයන්ගේ සියලුම ඡන්ද ලැබෙන්න ඕනේ කාටද? හාමුදුරුවෝට. හාමුදුරුවෝ ඡන්දිල්ලප එක හරි කියලා කියන හැම නෙමෙයි මේ. සංඝයා වහන්සේලා නම් ඕවා කරන්නේ නැහැ. හාමුදුරුවෝ ඉතින් කරයි. සංඝ කියන උතුමන්ට ඕවා කරන්න බැහැනේ. සංඝ කියන උතුමන්ට වැඩ තියෙනවා කරන්නේ. ඇයි? සංඝසා දාන්නේ. අවිද්‍යාව තෘෂ්ණා නැති කරන වැඩ පිළිවිල කරගන්න එපා. කරගත්තා නම් අනිත් පැඩ උදව් කරන්න. එච්චරයි උන්වහන්සේලාට තියෙන වෙන කිසි දෙයක් නෑ. රාජ්‍ය පරිපාලනය කරන්න වෙලාවක් උන්වහන්සේලාට නෑ. රාජකාරී කියන ඒවා රාජකාරීයේදීලා ඉන්න. මොකද රැකියාව හෙවත් ජොබ් එක කියලා කියන්නේ. ඒව කරන්න වෙලාවක් සංඝයා වහන්සේලාට නෑ. නැවතත් කොහොම හරි පිංගුදෙනි. අර අවස්ථාවට එන ඔක්කොම දෙන්න එපා ඡන්ද. බුදුහාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලුවා. ඔබ ප්‍රබල UMP කාර්යයක උනත් ශ්‍රී ලංකා කාර්යයක උනත් බුදුහාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලුවොත් එහෙම අන්තිම පහත් පක්ෂගේ ඔබ ඡන්දෙ දෙනවද නැද්ද? ඔබ තීරණය කරන්න. එහෙනම් පින්වතුනි මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි යර සංඝ රත්නයේ කෙරෙහි තියෙන මහා ශ්‍රද්ධාව පින්වතුනි අද පිනිසු තුල නැහැ. සංඝ රත්නය කියලා කියන්නේ තනතුරක් බවට පත් කරලා ඉවරයි ලංකාවේ. ඒක නිසා පින්වතුනි දානයක් දෙන්න ගියාට පස්සේ අර ශ්‍රද්ධාව මතු කරගන්න බෑ. ඇයි පල්ලෙහාට දාලා නේ තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ කාලේ දිව්‍ය ලෝක යනවා කියන ඒවා හිතන්න එපා. ඒව වෙන ඒවා නෙමෙයි. සංඝ රත්නය කියන එක පල්ලෙහාට දැම්මට පස්සේ තව මොනවද කතා කරන්නේ? සංඝ රත්නය කියලා කියන්නේ පින්වතුනි දෙවි බඹුන් පවා වන්දනා කරන මහා ශ්‍රේෂ්ඨ තනතුර. මහා ශ්‍රේෂ්ඨ පිරිස. රාග ద్వේෂ මෝහ නසල ඉන්න පිරිස කියන්නේ මහා ශ්‍රේෂ්ඨ පිරිස. ඒ ශ්‍රේෂ්ඨත්වයේ මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් අද පත් වෙලා තියෙන තැන ඔන්න ඔතන. එහෙනම් පින්වතුනි දානයක් දීලා පින් කරගන්නවා කියන ඒවහෙම එතනට ඔබගේ හිත හදාගන්න කියන මෙහෙම පින්වතුනි ලේසි පහසු වැඩ නෙමෙයි. එහෙනම් මේ ධර්මයේ හැසිරিলা මනා ධර්ම අවබෝධයෙන් යුතුව දානියක් දෙන්න ඕනේ. මනා ධර්ම අවබෝධයෙන් යුතුව දානියක් දුන්නා. ආන්ගේ දානිය නම් මහත්ඵල මහානිසංස තියෙනවා. හැබැයි පින්වතුනි ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනේ දිව්‍ය ලෝක යනව ගැන නෙමෙයි හිතන්නේ. කොයි මොහොතේද මම මේ සසර ගමන කෙලවර කරගන්නේ කියලායි හිතන්නේ. හැම මොහොතකම හිතන්නේ පින්වතුනි මම මේ රාග ද්වේෂ මොහ නසන්නේ කොහොමද? මනස සිහියෙන් ඉන්නෝ. මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ පාර යනකොට ගල් බොරළු තියනවද කියලා බලන එක නෙමෙයි. සිහියෙන් ඉන්නවද කියලා බල මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි තමන්ට රාග ඇති වෙනවද කියලා බලනවා, ද්වේෂ ඇති වෙනවද කියලා බලනවා, මෝහෙන්ද ඉන්නේ කියලා බලනවා. තමන්ට සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල මේ රාගිකද ද්වේෂිකද මෝහිකද කියලා බලනවා. මේ මෝහය නිසාද මේ කාවේ? මේ ද්වේෂයක් නිසාද මේක නැగిලා ආවේ? මේ රාගයේ හින්දාද මේ නැగిලා ආවේ මේ ආපු හිත? ඔන්න ඔය විදිහට විමර්ශනය කරනවානේ ඒකයි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. පාර යනකොට සිහියෙන් යනවා කියලා කිව්වේ යන්නේ ඒකට. ඇවිදිනකොට සිහියෙන් ඉන්නවා කියලා කිව්වේ ඒක කොටින්ම කිව්වොත් ඔන්න ඔහොම එකක්. රාග අරමුණක් ඔස්සේද මේ යන්නේ? ගච්ඡත්තං වා ගච්ඡාමීති පජානාති කියලා කිව්වේ ඒකයි. යනකොට යනවා කියලා දැනගන්නවා කියන එක නෙමෙයි. ඒක තමයි එකෙන් කියවෙන්නේ. තමන් හොඳට විමසලා බලනවා මම මේ දැන් යන්නේ ඇයි මේ? යන්නේ නාන නම් ප්‍රශ්නයක් නැහැ. නේද? යන්නේ ආහාරයක් හොයාගන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලෝකේ රමණීය කරන අවස්ථාවක් උදසාද මේ යන්නේ? අන්න ඒක හොඳට සිහියෙන් බලන්න. ඒ සිහියෙන් ඉන්නකොට තමයි තේරෙන්නේ ආ මම මේ වැටිලා මේ වැටෙන්න නිගිය වලේ. බෑ. අයින් වෙනවට අක්කා. හිතන්න ඔබට කවුරු හරි ඉනාවක් දීලා ඔය ඉනාව කාලේ ඔබ යනවා ඉස්සරහට කාව හරි ඒ කියන ගාය කාන්තාව හෝ පුරුෂයා ගාවට යනවා. ඒ යනකොටම ඉනාවේ බලේ නැති වෙලා එකපාරට ඔබට සිහිය එනවා. ආන් ඒ වගේ අවස්ථාවක් තමයි ඒක. සිහියෙන් ඉන්නකොට පින්වතුනි තමන්ව රාගයකට ඇදිලා යන බව තමන්ට පේනවා. තමන්ට දැනෙනවා ආ මේ මම මේ රාග හිතක් ඇදිලා දැන් මේ යනවා නේ හොගලම. සිහියෙන් ඉන්න කිව්වන්නේ ඒකට. දැන් සිහියෙන් ඉඳගෙන මේ කාර්යයන් කරගන්න පුළුවන්. සිහිය ඕනේ ඔන්න ඕවට. ඉතින් කොහොම හරි මේ කරුණු ඔක්කොම නිකන් ඔබ හොඳට ඔළුවට අරගෙන බලන්න. දානයක් දීලා පින් කරගන්න බෑ. හොඳම දේ තමයි බෝධි පූජාව. ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ. අද මේ ඔබ ඔබ හරි වාසනාවන්තයි මේ රටවල් වලට ආපු එක. මේ රටේ බෝධියක් පැල කරගන්න බෑනේ. පුළුවන් වුණා නම් කොහොමද වෙන්නේ? බෝධි පැල කරගෙන තියෙනව අමාරුවෙන්. බෝධින් වහන්සේ. කොහොමද පඳුරක් පඳුරක් ගන්න බෝධින් වහන්සේලා මේ තිබුණා නා? පින්වතුනි, තුච්ච නැද්ද මේ බෞද්ධයි කියලා කියාගන්න පිරිස්? ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඉල්ලනවා නේද පින්වතුනි? උන්වහන්සේ කියනවා මේ ලෝකය අසාරයි, මේ අනිච්ච වෙච්ච ලෝකෙ උඹලව දුකට ඇදලා දානවා මිසක් සැපතක් නම් මේකේ හම් වෙන්නේ නැහැ. මේ අසාර ලෝකයක් මේක. මේක අතහැරපල්. මේක අවබෝධ කරපල්. එතකොට උඹලට අතහැරෙයි. ඒ ටික අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි, ඔය සිවුරෙන් පොඩි කෑල්ලක් දෙන්න බැරිද? ඒකට ඒක ළඟ තියාගත්තාම හරි වාසනාවක් කියනවනේ. තව එකෙක් ඇවිල්ලා ඉන්නවා ස්වාමීනි මටත් කෑල්ලක් ඕනේ. ස්වාමීනි මටත් කෑල්ලක් ඕනේ. අන්තිම වෙලාවල පොරකාල අරයන බුදුහාමුදුරුව හෙළුවේ. කමක් නැහැනේ. ඇයි? වාසනාව වෙනවනේ. බෞද්ධයෝද පින්වදනේ? මේ ශාස්ත්‍රුන් වහන්සේ මොකටද පින්වදිනේ මිනිසුන්ට? මම නම් පුදුම කලකිරීම කියන්නේ මේ බෞද්ධයි කියලා කියාගන්න පිරිස් ගැන. මොකටද මේ ශාස්ත්‍රුන් වහන්සේ නම? ওই මිනිසුන්ට. ওই මිනිසුන්ට ඕනේ සිංහදෙනේ පිළිම කෑල්ලක් විතරයි. වෙන මොකුත් ඕනේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නව නම් ওই මිනිස්සු දිදි විනාසා ගන්නවා. ඇයි ඒ? ලැජ්ජ නැති වැඩනේ කරන්නේ. තනි කර ලැජ්ජ නැති වැඩනේ කරන්නේ මේ උතුම ඉස්සරහට ගිහිල්ලා. මේ උතුමව දකිද්දී ඔබට හිතෙන්න ඕනේ මොකද්ද? උන්වහන්සේ මොනවා කියනවා වගේද ඔබට දැනෙන්න ඕනේ? මහණෙනි, ඵලයල්ල දිව්‍ය ලෝකේ ඒ හොඳේව තියෙනවා. ඒකද රාග නසපල්ලා? ඒකනේ ඇහෙන්න ඕනේ. මේ සමන්ගේ ගෙදර බුදු පිළිමයක් තියෙනවා නම් පින්වතුනි, ඒ බුදු පිළිමේ ඉස්සරහට යනකොට ඔබට දැනෙන්න ඕනේ දේ මොකද්ද? උඹ රාගෙන්ද ඉන්නේ? බුදුහාමුදුරුවෝ අහන ඕන්න. එහෙනම් රාගේ නසපන්, ద్వේෂේ නසපන්, මෝහේ නසපන්, මේ නිවන් මඟ සාක්ෂාත් කරපන්. ඕක නෙමෙයිද පින්වතුනි උන්වහන්සේකින් ඔබට ලැබෙන පණිවිඩේ? එහෙනම් දැන් ඔබ ඒවද ඔය කරන්නේ? ඔය රාගනසන ගමන්ද ඉන්නේ? ඒ කියන්නේ මේ සැරිසරීම නවත්තන ගමන්ද ඉන්නේ, නැත්නම් මේ සැරිසරන්න එකතු කරන ගමන්ද ඉන්නේ? ඕව හොඳට ඔළුවට ගන්න. සම්බුදු රජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ පිංගුතුනි, මේ ලෝකෙට ආපු වන්දනා භාණ්ඩයක් නෙමෙයි. ලෝකයාගේ පිනට පහළ වෙච්ච මහා නර්ග උත්තමෙක්. ඒ උත්තමයාගේ ශාසනයේ අවසාන කොටස මේ යන්නේ. ඒකයි පින්වතුනි මම මේ පුල පුලා මේ දේවල් කියන්නේ. ඔබට ප්‍රශ්න ඇති ඕනේ තරම්. ඔබ හිතන්න එපා මම ඔබට මේ මහාන වෙන්න බල කරනවා කියලා. ඔබ මහාන වෙන එක අපිට කරදරයිනේ. එහෙනම් බැලුවොත් එහෙම. තව කොච්චර හදන්නද? උදේ ඉඳලා රෑ වෙනකන් අපිත් හම්බු කරනවා. හම්බු කරන හැම සතේම යවනවා. ලේසි නෑ, කෝටි දෙකක් එනවනේ ඉඩමම. මට මහන වෙන්නේද? කෝටි දෙකක ඉඩමක් ගන්න. ඔබට මේ පිරිසට මට ඔය පාත්‍ර කටුවක් දීපහම ඇති. මිනි වහ ගන්න මොකක් හරි පරණ මේ වීසි කළ දාපු හම්පට සිවුරු කැල්ලක් තිබුණත් ඇති. ධර්ම අවබෝධයෙන් ආවට පස්සේ ඕවා හොයන්නේ නැහැ. පාත්‍රයේ හිල් තියනවද, පාත්‍රයේ රවුන්ද, පාත්‍රයේ ඇදයිද? ඈ? ඒ මොකුත් හොයන්නේ නැහැ. හොයන්නේ එකම එක දෙයයි පින්වතුනි, මේ සසර ගමන කොයි වෙලාවද මං කෙලවර කරගන්නේ කියලා. ඒකයි කියන්නේ පින්වතුනි, ඒ උතුම මහ ශ්‍රේෂ්ඨ පිරිස්. ඒ උතුම මේ ලෝකෙට මහා සැනසීම. ඒ උතුම ඉන්න නිසා මේ ලෝකේ පවතිනවා. ඒ අය මෛත්‍රී වඩනකොට මේ මුළු ලෝකෙටම මහා සැනසීම. ඒ විස කිරණ දැවිල අළු වෙලා යනවා මේ මෛත්‍රී සහගත කිරණවලින්. ලෝක සත්වයා ගැන පතන මහා කරුණාවෙන් ඉන්නේ. බලන් ඉන්නේ මොන අවස්ථාවේද මම තව කෙනෙකුට පිහිට වෙන්නේ. මේ ලෝක සත්වයා මහා දුකක ඉන්නේ කියලා දකිනවා. ඉතින් ඒකයි පිංගුදනි කියන්නේ. ඉතින් ඔබ මේ මහා ඔබ මහාන වෙන්න ඕනේ කියලා මතයක මම නැහැ. ඔබට කියන්නේ සාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශාසනය අවසන් කෙළවරේ ඉන්නේ. ඔබ හිතලා බලන්න මොනවද කරන්න ඕනේ කියලා. වෙනමකුත් නෙමෙයි. නැත්තම් මේ දැන් මේ දවස් ගානක ඉඳලා මම මේ ගැන කතා කරනවා. හැබැයි මේ ඉස්සරහා ඉන්න පිරිසට එහෙම නෙමෙයි මේවා කියන්නේ. ගන්න ඕන ටික විතරක් ගන්න. මේ කියන්නේ පින්වතුනි මේ වහනවනේ අනිත් පිරිස. දැන් ගිය සතියේ එක අහපු නැති පිරිස අද ඇහුවොත් එහෙම ඒ අයටත් මේක තේරෙන්නේ නැහැ. නැත්තම් හිතයි අපිව මේ අල්ලගෙන ඉවරලා හැමදාම අපිට බයිනවා දොස් කියනවා ආදිවාසීන් උත් හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ ලෝක සත්වයාටමයි මේ කියන්නේ. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයෙන් ඔබ ගන්න ප්‍රයෝජනීය දිව්‍ය ලෝකෙට යන්නේක නම් ඔබ තරම් තවත් ඥානවන්තෙක් කොහෙද ඉන්නේ කියලා හිතලා බලන්න. ඥානවන්තයෝ ඇති සත්ත්ව ලෝකේ නම් ප්‍රඥානේ තියෙන. ඒකයි මම කියන්නේ. සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට එන්නුතුම ඔය වැඩේ කරගන්නේ. ආසාවල් ප්‍රහීණය වෙනවනේ. දහම ඇසුරු කරන්න ඕනේ. දැන් ඊළඟට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම. දැන් මම මේ සියල්ලන්ටම මේක හොඳට තේරුම් ගන්න මම මේ කතා කරන්නේ. ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර අයට පුළුවන් මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. සමහර අයට ඉදිරිපත් කරන්න බෑ. විදිහක් නෑ ඉදිරිපත් කරන්න. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඔය කොහෙන් කොහෙන් හරි එන දේවල් තියෙනවා නම් පින්වතුනි ඒවා ඔක්කොම මම කැටි කරලා තමයි මේ කතා කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම එකක්. දැන් මේ ප්‍රශ්නේ මගෙන් අහපු අයත් ඇති. ඒ අය මේක මේ පෞද්ගලිකව ගන්න එපා මම මේ කියන එක. මේකේ තියෙන හරය විතරක් ගන්න. මා වේම් කරගෙන බණ කියා කිව්වා කියලා එහෙමනම් හිතන්න එපා. මෙන්න මෙහෙම හිතන්න. ඔබට හිතෙන්න පුළුවන් මට තාම ආසාවල් තියෙනවනේ. ඒක හොඳ ප්‍රශ්නයක්. මට තාම ආසාවල් තියෙනවනේ. මං කොහොමද මහන වෙන්නේ? දැන් ඔය හැ දැන් ගොඩක් අය කියන්නේ මට ළමයි ඉන්නවා ළමයිගෙන් නිදහස් වෙන්න ඕනේ. ඊළඟට හැබැයි ඒගොල්ලන්ට ආසාවල් නැතුවද ඔය? එහෙම එකක් නැහැ. ආසාවලුත් ඇති. දැන් මාත් ආසයිනේ. මොකටද? ජීවත් වෙන්න. කවුරුහරි මරන්න එහෙම આવුත් අනේ කියනවා මරන්න නම් එපා. රහතන් වහන්සේ අනේ මරන්න එපා කියයිද? පිංගත ඔබට කැමැත්තක් කරගන්න. මේ උන්වහන්සේ ජීවිතය ගැන කියන්නේ. ඔබට මගේ ජීවිතේ ගන්න ඕන නම් ගන්න. නොගන්න ඕන නම් නොගන්න. අපි එහෙම නැහැද? දැන් අද උදේ දරුවෝ ටිකක් කෑ ගගා හිටියයි කියලා ඒක මහත්මෙක් මට නොසෑහෙන්න බැන්නා. මම ඒ මහත්මයාට පුදුම ආදරයක් තියෙනවා. ඇයි දන්නවද? මට ජීවිතේ පුදුම සතුටක් උදා කරලා දුන්නා. ඒ තමයි පිංගුදුනි. ඒ බැනලා. ඒ මහත්තයා යන්න ගියා. නමුත් මට මේ මහත්තයා ගැන එක බින්දු මාත්‍රයක්වත් තරහක් ආවේ නැහැ. ඉතින් මට හරි සන්තෝසයි. කාලයක් තිබුණා. බොහොම මුල් කාලයක්. එහෙම බැන්න නම් එහෙම ඊළඟට අතපෝල අහනවා. තොපි ඔහමද මේවා රකින්නේ කියලා. දැන් නෑ. මං ඉස්සර හිතන් හිටියේ දෙවියෝනේ බුද්ධ ශාසනය රකින්න ඕනේ කියලා. මුල් කාලෙක. දැන් දන්නවා කවුද බුද්ධ ශාසනය රකින්න ඕනේ කියලා. දැන් බුද්ධ ශාසනය රකින්න ඕනේ කෙනා කවුද? මං. ඒ කියන්නේ ඔබ තනි තනියෙන් තමයි මේ බුද්ධ ශාසනය රකින්නේ. එනි බුද්ධ ශාසනය පූර්ණ කරන කෙනා බුද්ධ ශාසනය රකින්නවා. බුද්ධ ශාසනය පූර්ණ කරන්නේ නැති එකා බුද්ධ ශාසනය කාලා දානවා. ඔය දෙක තමයි තියෙන්නේ. ඉතින් මේ මහත්මයා නොසෑහෙන්න බැනලා ගියා. හැබැයි ගියා කියලා. ඒ මහත්මයා ගැන එක බින්දු මාත්‍රයක්වත් තරහක් ආවේ නැහැ. ඕක ඇහුණ අපේ දරුවන්ට. උන් විවිධාකාරයෙන් කතා කරනවා. මම කිව්වා. මට දරා ගැනීමේ තියෙන හැකියාව උඹලට වඩා ගොඩක් වැඩි. ඉතින් ඒ මට්ටමට එනකම් මට ප්‍රශ්නයක් නැහැ. ඒ මට්ටම පැනනොත් සමහර විට මේ මම උඹල වගේ ওই විදිහට කතා කරයි. නමුත් බොහෝම උඩට ගිහිල්ලා තියෙන එක කියලා. ඒ එන්නේ ඒව තමයි තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මට කවුරු බයින්නේ නැනේ. දැන් ඔබ කවුරුත් මට මූණට ඇවිල්ලා බයින්නේ නැනේ. දැන් බයින ඇති ඕනේ තරම්. ආවේ තන්න මහත්මයාට එහෙම බැන බැන එවනවත් ඇති සමහර විට. තන්න මහත්මයා මට යොමු කරන්නේ නැනේ. සාසනේ කාලා දානවා. ඕක නෙමේ බුද්ධ සාසනේ. දිව්‍ය ලෝක යන එක තමයි දැන් කරන්න තියෙන්නේ. ආදිවාසීන් විවිධාකාරයේ දේවල් කියලා. එහෙම එනවා ඇති. නම් මුණට ඇවිල්ලා බයින්නේ නැහනේ. මොකද මං ගැන දන්න පුද්ගලයෝ එහෙම කරන්නේ නැහනේ. නොදන්න පුද්ගලයෙක් එහෙම කරනවා. එහෙම කරන එකේදී මට හරි හොඳයි. එතකොට පින්වදිනී මම කොතනද ඉන්නේ කියලා මට බලාගත්ත හැකි. මේ මාර්ගයේ මොනතරම් දුරට වැඩිගෙන යනවද කියලා බලාගත්ත හැකි. හැම කරුවෙට වෙලා තියෙන ඉතින් ඒකුණ්ණන් ඉතින් ඒකුණ්ණන් දෙයියන්ගේ පිහිට තමයි. ඒක නිසා මට මිනිස්සු ලව බැනුන් අස්සව ගන්න බෑ. කවුරු හරි ස්වේච්ඡාවෙන් ඒ වගේ ඉදිරිපත් වෙනවනම් මගේ ඇත්ත රකමැද්දකුත් නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුත්ත කළලා දෙනවනම් මං ඉන්න තැන මට පෙන්වලා දෙනවනම් ඒක යන මගේ අකමැත්තකුත් නැහැ. එහෙමනම් පින්වදලි ඔබ හොඳට බලන්න ඔබ කෙරෙහි මොන ඔබට මොනතරම් රාග තියෙනවද? ඔබට රාගය තියෙනවා නම් පින්වදලි ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙන මොහොකටවත් නෙමෙයි. ওই රාගයේ තියෙද්දි ඔබ මැරුණොත් එහෙම ඔබ ආයි උපදිනවා. ඔබ ආයි උපදුනොත් එහෙම ඔබට මහා දුක්ඛක්ඛන්දයක් එනවාම තමයි. ඔය දේශයේ තිවිද්දි ඔබ මැරුණොත් එහෙම ඔබ ආයි උපදිනවා. ඒක මහා දුක් රසකට හේතුවක්. ඔය මෝහයේ තිවිද්දි ඔබ මැරුණොත් එහෙම ඔබ ආයි උපදිනවා. ඒක මහා දුක් රසයකට එකතුවක් වෙනවා. ඒක නිසා පිංගුදින වෙන මොකුත් කරන්න එපා. රාග තියනවද කියලා බලන්න. තියනවනම් වහ වහ ප්‍රහින කරන්න. ඒකයි කිව්වේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ආසාවල් තියෙනවනේ. අර අර අනිත් හැමෝටම තියෙනවා වගේ ඒගොල්ලන්ටත් නැතුව නෙමෙයි. හැබැයි අර ආසාවල් වලට කලින් තියෙනවා වගකීමක්. ඒ වගකීමක් තියෙන නිසා ආන්නේ වගකීම අරගෙන ඒක ඒක ඒක ඒක තියෙනකොට මහානදම් පුරන්න යන්න බෑ. ඒක නිසා එතනින් අතන වෙලා තියෙනවා. ඒක නිසා ඊට ඇතුලෙන් තියෙන අර ආසාවල් වගේව පේන්න නැති වෙන්න පුළුවන්. ඒකෙන් මම කියන්නේ. වගකීමක් කියන එක ඉස්සරහට ආවට පස්සේ වගකීමයි මහානකමයි අතර තව එකක් තියෙනවනේ. ආසාවල් කියලා જાතිය. මහානුනොත් එහෙම ආසාවල් කරන්න බෑනේ. නේද? Hindu Hindu අහන්න ආසයි නම් කවුරු හරි. දැන් මහානෙලා Hindu Hindu අහන්න පුළුවන්ද? අපි මේ ගත කරන මහන ජීවිතේ බෑ. සින්දු අහනයි ඔබ දැකලා ඇති නැත්නම් මේ කියයි මේ අපි නම් දැකලා තියෙන ඕනේ තරම් කියලා. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ චීවරේනේ අපි දාගන්නේ. උන්වහන්සේගෙන් ණයට ගත්ත චීවරේ දාගෙන උන්වහන්සේට දීපු දාණයෙන් කොටසක් අරගෙන. අපිට බෑනේ සින්දුනේ සාමණේරයන් වහන්සේලාට සමාදන් කරන දසශීලියවත් මේ රකින්න නැතුව ඉන්න. සාමණේරයන් වහන්සේලා දස සීලයක් සමාදන් කරනවා. නච්ච ගීත වාද විසූප දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨානා කියන. එහෙනම් මේක ඒ ඒ ඒක කඩන්න පුළුවන්. අඩුමතර. ඒක නිසා ඒව කරන්න බෑ. ඉතින් සාමණේර දස සීලයවත් රකින්න නැති පිරිස ඇති ඉතින්. ඒකෙදී ප්‍රශ්නයක් කරගන්න එපා ඔබ. ඌරෝ අසුචි කෑවා කියලා. ඒක දිහා බලාගෙන ඔබ අකම්පා වෙන්න දෙයක් නැහැ නේ. ඉතින් ඌරෝ අසුචිකයි. ඔබ ඔබගේ වැඩේ කරගන්න. එහෙනම් හින්දි සින්දු අහන්න ආසාවක් තිබුණා හෝ ඉංග්‍රීසි සින්දු අහන්න ආසාවක් තිබුණා. එහෙම ආසාවක් තිබුණා. එහෙනම් ඒක පිංගුද ඒකට මතුවෙන්න කලින් ඊට කලින් එකක් තියෙනවා මට තියෙන වක්කීමක් කියලා එතනින් නවත්ත ගත්තහම. අර ටික පේන්නේ නැයිද? එහෙම ඒවත් ඇති. සමහරවිට මේ වගකීමෙන් නිදහස් වෙනකොට හිතේ ආනේ මට මෙහෙම එකක් තියෙනවනේ දැන් මම උතන්ට ගිහිල්ලා කොහමද ඉන්නේ ආදිවාසෙන් හිතෙන්න පුළුවන්. කොහොම හරි පිංගුතුනි ආසාවල් කියලා જાතියක් තියෙනවා. නැතුව නෙමෙයි. විවිධාකාරයේ ආසාවල් තියෙනවා පුද්ගලයන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම හොඳ සල්ලිකාරයෙක් වෙලා ඉන්නවා. මේ හොඳම හොඳ මිනිසුන්ට හිතෙනවා මම හොඳ සල්ලිකාරයෙක් වෙලා බුද්ධ ශාසනයටත් කරලා දානමාන කුසල ක්‍රියාවන් මේ විදිහට සිද්ධ කරලා එහෙම කරනවා. එහෙම කරගෙන එහෙම හිතන අපිරිස ඉන්නවා. ඒ දේව ආසාවල් තමයි. ඒව එහෙම හිතුණ කියන එක වැරද්දක් නෑ. නමුත් පින්වතුනි ඔය ආසාව කියන එකේ කෙලවර කොහෙද තියෙන්නේ? ඔබ කන්න ආස වුණේ කවද්ද? කවද ඉඳලාද කන්න ආස වුණේ? එතන අදත් කන්න ආසයි නේද? එහෙනම් මේ ආසාව කියන එකේ කෙලවරක් නෑ. කෙනෙකුට හිතෙනවා නම් මට තව ආසාවල් තියෙනවා. මං තව අවුරුදු 10ක් ජීවත් වෙලා 15ක් ජීවත් වෙලා 5ක් 2ක් ජීවත් වෙලා ඒ ආසාවල් ටික සම්පූර්ණ කරගෙන මම පැවිදි වෙන්න යනවා කියලා. එහෙනම් ඒක අලුත් බුදුදහමක් නේද? ඉතින් ආසාවල් කියන ඒවා ප්‍රහීණය වෙන්නේ ධර්මය තුලින් මිසක් ආසාවන් වල යෙදিলা නෙමෙයි. ආසාවක් ඔබට ආවා කියලා කියන්නේ පින්වතුනි ඔබව මුලාවකට වැටිලා. ඔබ දැන් ඔබගේ ඉස්සරහින් අර තනකොළ මිටියක් එල්ලුවා. දැන් ඔබ මොකද කරන්නේ? ඔය තනකොළ මිටිය කන්න දුවනවා. ඕන් ඔය මුලාවට තමයි ඔබ වැටෙන්නේ. ඔය මුලාවට වැහැලා ඕක පස්සේ දුවනවා ඊට පස්සේ. දන්නේම නැහැ පින්වතුනි මහා කන්දක් ඇදලා ගොනා නාකි වෙලා. යාගන්න ඒ ගන්න පණ නැහැ. ඇයි? අර ඉස්සරහයක විතරයි ඔළුවේ තිබුණේ. බුදුහාඳුරු උපමා කතාවක් කියනකොට කපුටා කියලා කියන්නේ පිංගතනි මහා කෑදර සතෙක්. ඇත්තටම ඌ කෑදර නෑ. ඌට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔය ඌට විතරක් නෙමෙයි පිංගතනි කුරුල්ල හැම එකකටම තියෙන ඔය ප්‍රශ්න. මොකද කුරුල්ලගේ ශරීරය හැදිලා තියෙන්නේ පියාඹන්න පුළුවන් වෙන. අර අත්තඩු දෙකට ඒ ඇඟ දරන්න පුළුවන් වෙනවා. කුරුල්ල කියන කෙනා හරි සැහැල්ලුයි. කුකුලා වගේ නෙවෙයි. කුකුලාට පියාඹන්න බෑනේ වැඩි. නැවත අනික් කුරුල්ල හරි සැහැල්ලුයි. කුරුල්ල කිලෝ දෙක තුනක් හදාගන්න මොකද්ද කරන්න ඕනේ? කුරුල්ල අඩුම තරමේ 10ක් 15ක්ම මරා ගන්න ඕනේ. මොකද උගේ ශරීරය හරි සැහැල්ලුයි. ඒ ශරීරයේ සැහැල්ලුවට තියාගන්න නම් පින්විතනි මේ බඩට යන ආහාර ශනිකව දිරවන්න ඕනේ. එහෙනම් ඒ ආහාර ශනිකව දිරවන්න තරම් මහා ඌෂ්ණයක් ඒ ඇඟේ තියෙනවා. කපුට කියන සතාගේ ඇඟ හරියි ඌෂ්ණයි. ඒක නිසා පින්වතුනි ආහාරයක් දාපු ගම ඒ තප්පරේට ඒක මක් වෙනවද? ඒක පිච්චෙනවා. ඒක නිසා තමයි පින්වතුනි කපුට කියන සතා හැමතිස්සෙම කන්නේ. හැමතිස්සෙම කන්න හොයන්නේ ඒකයි. මේ වසුරු හෙලනවා මේ කනවා. කන කකා ඉන්න ගමන් වසුරු දානවා ආයි කනවා. කණේක නවත්තන්නේ. ඒ තරම් මහා අමාරුවක ඉන්න සතෙක්. ඔය කුරුල්ල කියන අය උදේට නැගිටලා කීජි වීජි ගන්න. ඔය හදලා දින කුරුල් ලෝකයේ සංගීතය කියලා. මුලාවටපත් වෙච්ච මීහරක්. ඔය මොකද්ද ඒ වෙන්නේ? පින්වදනේ ඇයි කුරුල්ලෙක් උදේ පාන්දර නැගිටින්නේ? බඩගින්නට. අප්‍රමාණ බඩගින්නක් හැදෙනවා. මොකද රැට එළියට බහින්න බෑ. ඇයි? බකමූණා ඉන්නවා බලාගෙන. උන්ට ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ උන් ඉන්න ඇයිද ජොග් ගාල ගහලා යනවා යන්න. ඒක නිසා මොකද වෙන්නේ? අමාරුවෙන් අර අත්තක් උඩ නැගලා ඉන්නවා. ඉඳලා යන්තම් මේ ඉරේලිය එනකොට එළම් වැදිනවද? නැහැ. පිංගදින ඔබට හොඳ අධික බඩකින් ඉන්න වෙලාවක පොඩි හරි සද්දයක් ඇහුනොත් ඇහැරෙන්නේ නැද්ද ටක් ගාලා? ඇහැරෙනවා. ඇහැරිලා කුණි මුලින්ම කොහෙද දුවන්නේ? කුස්සියට දුවන්නේ. තියෙන එකක් මොනවා හරි කන්නේ. ඒක නිසා තමයි පින්වදිනේ මුලින්ම නැගිටින එකට පළවෙනි පණුවා කියලා කතා හදාගෙන ඉන්නේ නේද? එහෙම එකක් නෙමෙයි පින්වදිනේ අන්ත අසරණ වෙච්ච මහා කාලකණි ජීවිතයක් ගත කරන්නේ කුරුල්ල කියන සත්. ඔබ හිතනවාද පින්වදිනේ මොන වාගේ ලස්සන මොනරාට පේනවා කියලා? ඔබ දැකලා දිනවද මොනරෙක් බෙල්ල අනිත් පැත්ත කරකවලා පිල් දිහා බලාගෙන පිල් විදාගෙන නටනවා? ලෝක සත්‍යයට කරපු අපරාධයකට වන්දි ගෙවන්නේ. එහෙනම් පිංගුදෙනි කුරුල්ල කියන සත්තුන් ඇඟවල් හරි ඌෂ්ණයි. ඒකෙන් ආග්‍රයි කපුට. පුදුම ඌෂ්ණයක් තියෙන ඇඟේ. ඒක නිසා තමයි පිංගුදෙනි සෙනසුරු අපලෙට එහෙම. එළඟි තෙල් දාපු පහන්තිර එහෙම දෙන්නේ. ඒ එළඟි තෙල් දාපු පහන්තිර දුන්නාට පස්සේ ඒක ඌ ගිලිනවා. පහන් තිරේ ගෑවිච්ච එළඟ තෙල් තියෙනවනේ. ඒක යම් කාලයක් බඩේ තියෙනවා. ඒකෙන් ඌගේ අර ඌෂ්ණද පිළියමක් එනවා. ඒක නිසා තමයි එහෙම කරන්නේ. මේකේ තව හර තියෙනවා. ඉතින් ඒවත් දැන් මේ ලෝකේ තියෙන දේවල් කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මං ඒක ඒවත් දවසක කතා කරන්නම්. මුල් කාලේ කතා කළා. දැන් මේ වෙලාවේ පිංගුදිනේ මගේ මානසිකත්වයේ ඒවට නැඹුරු වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපේ අම්මා මැරෙන්න හරි ඇවිදින්න කිව්වොත් එහෙම දෙවියන්ට පූජාවක් කළොත් හොඳයි කියලා මං ගිහිල්ලා කිනවා කපමහත්කින් අහලා කරගන්න. මට ඒකට ඔළුව දාන්න බෑ. මගේ විශේෂපතේ ඒකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉවරයි. හැබැයි යම් දවසක ආයි ඔබට ඒවා කියයි. ඒ කියන කාලෙක අහගන්න. ඒ කියන්නේ පිංගුදිනේ මගේ වැඩේ කරගෙන ඉවරයි. මගේ වැඩේ කරගෙන ඉවර වෙනකම් පින්වදිනේ මං මේ කියන ඒවා ඉතින් පුළුවන් නම් අහගෙන ඉන්න. ඒක නිසා ප්‍රශ්න නම් එවන්න එපා. ඔය දෙවියෝ ගැන බ්‍රාහ්මියෝ ගැන අහපුවා ඔය එවන්න එපා. කාලයක් ගියාට පස්සේ කියන්න. මුල් කාලෙත් කිව්වා. දැන් නම් බෑ. දැන් ඒවට අරමුණු වෙන්නේ නැහැ. ඒව අරමුණු කරන්න යන්නේ නැහැ හිත. ඒ කොහොම හරි පින්වදිනේ මේ කපුට කියන සතා දෙහරි උස්නාධික සතෙක්. ඒක නිසා උට හැමදෙස්සෙම කන්න ඕනේ. ඇතෙක් මැරෙනවා වනාන්තරේ. ඇතෙක් මැරුණහම කපුට රංචුවකට හරි වාසීදයි. දැන් පුළුවන් ඇතාව මක් කරන්නද? ඇතෙක් නෙමෙයි. කපුට රංචුවක් වහනම ඇවිල්ලා ඇතාගේ. දැන් තොර තෝන්චියක් නැතුව කට්ටියත් එක මේක කනවා. කනකොට පිංගුදිනේ මේ මහා වර්ෂාවක් ඇවිදින්න මේ ඇත්කුණ පාවෙලා ඇලට වැටෙනවා. හැබැයි මේ කපුට මේවා දන්නේ. කපුටන්ට මහා ආසාවක් දැ. දැන් කොහොම හරි මේක දැන් මේ හොඳ ආහාරයක් ලැබිලා තියෙන කාලෙකට ඇති. හරි ආසාවෙන් මේක කනවා. මේක ඔන්න දැන් පිංගුදිනේ ඇල දිගේ ගිහිල්ලා ගඟට ගියා. ගඟ දිගේ ගිහිල්ලා පිංගුදිනේ මේක මුහුදට ගියා. මුහුදෙත් ගහගෙන මහා මුහුද මැද්දට ඕන්න කපුටන්ට තේරුණා මොකද්ද? කුරුල්ලෙකුට පියාඹල යන්න බැරි තරම් දුරකට මේක ගිහිල්ලානේ. දැන් අර ආසාවෙන් වහල් වෙච්ච කපුට රංචුවට මොකද වෙන්නේ? එතනම ජීවිතේ කෙලවර කරගන්න නේද? ඔන්න ඕක ගැන පොඩ්ඩක් හිතන්න. ආසාවල් කියන ඒවා පින්වතුනි ධර්මය තුලින් ප්‍රහීන කරගන්න. බුදුහාමුදුරුව කොහේ හරි කියලා තියෙනවද? මහණෙනි යන්න දෙදෙනෙක් එකමග යන්න එපා. එක්කෙනෙක් එක පැත්තකින් යන්න අනිත් එක්කෙන අනිත් පැත්තෙන් යන්න. ගිහිල්ලා මේ මුලමැදාව කලණුව ධර්මයේ දේශනා කරන්න. මෙන්න මේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ කොතනක හරි කියලා තියෙනවද? මහණෙනි ආසාවල් තියෙනෙවුම් නෝ අයින් කරන්න. ආසාවල් නැතිවුම් බලන්න. අන්නේ සියලු ආසාවන් ප්‍රහීන කරපෙවුන් අල්ලලා මහාන කරන්න. එහෙම කිව්වද? පින්වතුනි රාහුල පුංචි කුමාරයා ශාසනයට එනකොට ආසාවල් කොච්චර ප්‍රහීන කළාද ආවේ? මහා ආසාවක් ඔළුවේ තියාගෙන අනේ මගේ තාත්තත් එක මට ඉන්න පුළුවන් කියලා නේද ආවේ? නමුත් අන්තිමට පින්වතුනි මහරහත් උතුමෙක් නේද සත් අවුරුදු වියේදී. එහෙනම් පින්වතුනි මේ ආසාවල් කියන ඒවා ප්‍රහීන වෙන්නේ ශාසනය තුල. ඔය ගිහි ගුණගොඩේ ඉඳගෙන මේක කරන්න බෑ. මේ ආසාවල් ප්‍රහීන කරන්න බෑ. තව තවත් ආසාවල්ට ඇදිලා යනවා. iPhone 6 එකේ හිටපු එක iPhone 7 එකේනකම් බලාගෙන ඉන්නේ. ආසාවල් ඔබට මක් කරගන්න පුළුවන්ද? සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ ආසාව සංසිඳනකොට ඒකට එහා ගිය තව ආසාවක් ඒකෙම උප්පද්දලා දෙනවා. ඊට පස්සේ ඒ ආසාවට යන්න ඕනේ. රෙස්ටුරන්ට් එකකට කන්න යනවා කියන්නේ මොකද්ද? රෙස්ටුරන්ට් වලට කන්න ගියාම ඔබට රෙස්ටුරන්ට් සංහතියෙම එපා වෙනවාද? එකක එහෙම කෑම හොඳ නැහැ කියලා. නෑ මොකද්ද හිතෙන්නේ? මේකේ හොඳ නැහැ. හැබැයි අල්ලපෙගේ මට සුවඳක් ආව ඕකේ නම් හොඳ ඇති. ඊළඟ පාරේ ඒකට යන්න. ඕක නේද විදිය? එහෙනම් ආසාවල් කවද්ද පිංගුදිනේ ප්‍රහීන කරන්නේ? එහෙනම් ආසාවල් කියන ඒවා ප්‍රහීන වෙන්නේ නැහැ පිංගුදිනේ. ඒවා කරගන්න ඕනේ. කොහොමද කරගන්නේ? ඒකට නේද සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ වැළඳ ගන්න නැතුව කොහොමද මේ වෙන්නේ? අනිත් එක තව දෙයක්. තව කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. අපි පැවිදි බිමට ගියාට පස්සේ දැන් මොකද මේ පොඩි අයත් යනවනේ. වැඩිහිටි පිරිසට නින්දා කරමින් පොඩි අය සසුන් ගත වෙනවා. ඒ වගේම පුරුෂ ලිංගිකයන්ට නින්දා කරමින් ස්ත්‍රියව සසුන් ගත වෙනවා. ඇත්තටම ගොත් ලැජ්ජයි. මං හිතන්නේ මේ වෙනකොට පුරුෂයෝ පිරිමි 20ක් විතර වගේ ඉන්නවා. කාන්තාව මං හිතන්නේ 40ක් විතර ඉන්නවා. පැවිදෙන්න බලාගෙන. දැන් බලාගත්ත හැකි දේ කවුද පිරිමි කවුද ගැහණු කියලා. ඒකයි කියන්නේ පින්වතුනි. ලිංගේන්ද්‍රියෙන් පිරිමිද ගැහණුද කියලා බලන්න බෑ. ඒ ලෝක සම්මතේ. පිරිමියෙක්ද ගෑණියෙක්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ගති පැවතුම් වලින්. ඉමතෙක් පිරිලද නැත්නම් දකින තැන ඇලෙනවද ගැටෙනවද? ඇලියලි ගැටි ගැටි ඉන්න තන මේ වැඩ පිළිවෙලකද ඉන්නේ? ඕන් ඔය වැඩ පිළිවෙලේ ඉන්නව නම් ඔබට පුරුෂ ලිංගයක් තිබුණත් ඔබ ගෑණියෙක්. පොඩි දෙයක් දැක්කත් ඒකට ඇලෙනව නම් ඒකට ගැටෙනව නම් හැමදෙයිසම ඇනෙන්නම යනවනම් පටලව ගන්නම යනවනම් පුරුෂ ලිංගයක් තිබුණට වැඩක් නැහැ. ඔබ මොකෙද්ද? ඔබ ස්ත්‍රියක්. ඒවෙන් දුර වෙලා ඉන්නවනම් ඇලීම් ගැටීම් දුරු කරන වැඩ පිළිවෙලක ඉන්නවනම් ඔබ ස්ත්‍රියාවක් වශයෙන් නම් කළ තිබුණට ඔබට පුරුෂ ලක්ෂණ තියෙනවා. පුරුෂ ලක්ෂණ. ඒක විතර සාස්ත්‍රුන් වහන්සේගේ ත්‍රිදේහය ගැන නෙමෙයි. පුරුෂ කියන ලක්ෂණ තියෙනවා. ඉමතෙක් පිරිච්ච. පිරිමි. සාර ධර්මයන්ගෙන් සාර ධර්ම කිව්වේ සාස්ත්‍රුන් වහන්සේගේ දහම. ඒවා ඉමතෙක් පුරවගෙන ඒකම හරි පින්වතුනි දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් ආනවා. බැරි වෙලා හරි. දැන් ඔය පැවිද්දට ගියාට පස්සේ යම්කිසි පුද්ගලයෙකුට රාගයක් ජනිත වුණොත් මොන යම් කරුණක් හරි නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නේද කියලා. පින්වතුනි ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? මේ ශාසනයේ තියෙන රහතන් වහන්සේලාටද? මේ ශාසනයේ තියෙන රහතන් වහන්සේලාට විතරද? මේ චීවරයේ තියෙන රහතන් වහන්සේලාට විතරද? පින්වතුනි රාගයක් ජනිත වෙන නිසා නේද? එහෙම වෙන්න පුළුවන් නිසා නෙමේද? සාතුන් වහන්සේ කියන්නේ uppannam kama vitakkam nadi vaaseeti pajahati vinodeeti vyanti karoti anabhavam gameeti ආදී වශයෙන් උන්වහන්සේ මේ පිරිස හික්මවන්නේ. එහෙනම් ගියාට පස්සේ ඔබට රාගය ජනිත වුණාට කාමය ජනිත වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි විනය නීති කඩන්න එපා. රාගය ජනිතනේ කොහොමද නවත්තන්නේ? එහෙනම් ඉතින් ඔබ අරහත් වෙනපත් වෙනකන් ඉන්න ඔබ පැවිදි කරන්නේ. එහෙනම් ගිහි ජීවිතයේදී අරහත් වෙනපත් වෙන ඊට පස්සේ පැවිදි වෙමු. එහෙම කියන්න වෙනවා. එහෙම වුණොත් එහෙම. ඒවා ප්‍රශ්නයක් නැහැ. රාග ජනිත වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අරහත්ත්වයට පත් වෙනකන් ඒවා වෙනවා. මොකක් හරි අරමුණක් දැක්කහම ඒකට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඔබෙන් අහන්නේ මේකයි. ඕක ස්ත්‍රියාවකට නම් ප්‍රශ්නේ. ඔබ බස් හෝල්ඩ් එකේ ඉඳද්දි සද්දන්ත පුරුෂයෙක් හොඳට මාංශපේශීන් හටගෙන ඒව තියෙන පුරුෂයෙක් පාරේ යනකොට ඒ පුරුෂයා ගැන යම්කිසි සුළු ආසාවක් ජනිත වෙනවා. ඒ ආසාවක් ජනිත වෙනවා කියලා ඒ මිනිහා පස්සෙන් ඒ මිනිහා ගෙදරට යනවද ඔබ? නෑ, ජනිත වෙන්න පුළුවන්. ජනිත වුණාම ඔබ මොකද්ද හිතන්නේ? නෑ නෑ, මේ කොහේනේ කියන්නේ? මට මිනිස්සෙක් ඉන්නවා. එහෙම නැත්තම් මං කසාද බඳලා ඒම කරන ඔය වඩ ඕනේ නෑ. නමුත් හිතෙනවනේ. ඒක නවත්තන්න බෑනේ. එහෙනම් ස්ත්‍රියව ඔක්කොම අරහත් වෙනපත් වෙච්චා වෙන්නේ බෑ. හිතෙනවා. ලස්සන මල් පොකුරක් දැක්කොත් එහෙම අනේ මගේ ගහේ මල් නැන්නේ මේක මේ ටික මගේ මල් පත්තේ හැදුනා නම් කොච්චර එකද උන්ට නැතු. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි හිතනකොටම පාපේ වෙලා ඒ જાතිය නා. මම ඔබට කියන්නේ පින්වතුනි චීවරයේ දහගෙන විනය නීති කඩන්න එපා. දැන් සාස්ත්‍රුන් වහන්සේ ඇයි විනය නීති පැනවේ එහෙනම්? ඒ කියන්නේ ඒව විසුණු වහන්සේට හිතෙන්නේ නැති හින්දාද? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි හිතුන කියලා උන්වහන්සේලා ඒව ක්‍රියාවට නම් වන්නේ නැහැ. අරහත්ත්වයට පත් වෙනකම් මේව හිතෙන්න පුළුවන්. ඒකයි කියන්නේ මේක මේ මහලක අමාරු කාර්යයක් නෙමෙයි. අමාරුවෙන් දකින්න එපා. ආසාවල් හිතෙන්න පුළුවන්. අවෙදම කෙනෙකුට හිතෙනවා අයිස්ක්‍රීම් එකක් කන්න තිබුණා නම් හොඳයි කියලා. එහෙම හිතෙන්න පුළුවන්. දැන් පවුද? දැන් මේ මහා පාපයක් සිද්ධ වුණාද? නෑ. එහෙම හිතනකොට ධර්මයට දාලා ධර්මයේ මෙනෙහි කළා ඉතින් මම මොනවා කෑවත් මොකද්ද බඩට ගියාට පස්සේ ඕක ඉවරයිනේ. ඔන්න එහෙමද ඒක අයින් කර ගන්නත් පුළුවන්. පොඩි දරුවෙක් නම්. අවෙදමක ඉතින් හාමනේ මේ හාමුදුරු නමක් නම්. එහෙම ආසාවක් ආහම. ඔන්නම් ඔය ඒ එන අපේ දායක මහත්මයෙකුට හෝ මහත්මියෙකුට කියලා අයිස්ක්‍රීම් එකක් ගෙනා දෙන්න පුළුවන් කන්න. එහෙම දුන්නා කියලා පව් සිද්ධ වෙනවද? එහෙම විනය නීතියක් තියෙනවද? දානි ගන්න වෙලාවේදී අයිස්ක්‍රීම් එකකට ආස විදලා අයිස්ක්‍රීම් එක කෑවොත් එහෙම පාරාජිකයි කියලා. එහෙම ඒව නැහැ. හැබැයි අයිස්ක්‍රීම් එකට තියෙන ආසාව අයිස්ක්‍රීම් කාලා නම් දුරු කරන්න බෑ. අයිස්ක්‍රීම් එකට තියෙන ආසාව දුරු කරගත්තේ නැත්නම් පින්වතුනි මොකද වෙන්නේ? ඔබ තාම කාම ලෝකයේ හිමිකාරයෙක්. අයිස්ක්‍රීම් නෙමෙයිනේ කන්න ආසයිනේ. මොනවා හරි. එහෙනම් කාම ලෝකයේ හිමිකාරයෙක්. සෝවාන් වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි කාම ලෝකයේ හිමිකාරයෙක්. ඒක නිසා ඔබට නැවත කාම ලෝකයට එන්න වෙනවා. කාම ලෝකේ ආවයි කියලා කියන්නේ පින්වතුනි මේ විඳින දුක්ඛන්දරාව විඳින්න වෙනවා. මම කියවන්නේ දිව්‍ය ලෝකේ දිව්‍ය දෙවිවරු විඳින දුක. අතපය ගන්නවා විතරක් නෙමෙයි දුක. තමන්ට තමන් කැමති දේ නොලැබීම තමයි මේ ලෝකේ තියෙන හෙනේම දුක. තමන් කැමති දේ කැමති විදිහට නොවීම. ඒක තමයි දරන්නම බැරි දුක. තේව දිව්‍ය ලෝකෙට හිමි. එහෙනම් මේ කාම ලෝකය කියන එක සුදුසු නෑ පින්වතුනි. කාම ලෝකයේ සුදුසු නැත්තම් කාම ලෝකෙන් තුරන් වෙන්න උත්සාහ කරන්නේ. කාම ලෝකෙන් තුරන් වෙන්න නම් සියලු ආසාවන් ප්‍රහීන කරන්න මේ සියලු ආසාවන් ප්‍රහීන වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒවා ප්‍රහීන වෙන්නේ නැහැ. ඒවා ප්‍රහීන කරන්න නම් ඒකට අදාළ කෑම කකා ස්ථාන බලමින් ස්පර්ශ ගමින් මේක ඒක කෙරෙන්නේ නැහැ. දැන් ඔබ කසාද බැන්දේ සංසාරයේ අදමද? මේ අද්දවේ විතරමද? කසාද බැන්දේ ඈ බල්ල වෙලා ඉඳද්දි මොන තරම් බලු පැටව හදන්නේ නැද්ද? කූමි වෙලා ඉඳද්දි මොන තරම් කූමි විතර දාන්නේ නැද්ද? ඔය ඔක්කොම ලිංගික සංසේවනයකින් නේද වෙලා තියෙන්නේ? දැන් ඔය ලිංගික සංසේවනයකින් නතර වෙලා තියෙනවද? ඒව නතර වෙන්නේ නැහැ. ඔවා බුදුම මේ සාතුරුන් වහන්සේගේ දහම මේ. මේවා පින්වතුනි කරලා නවත්තන්න පුළුවන් ඒවා නෙමේ කාමයේ කියලා කියන්නේ. හේතුව මොකද්ද? කාමයේ කියන එක තියෙන්නේ හිතේ මිසක් වස්තුන්ගේ නෙමෙයි. මම මෙහෙම උදාහරණයක් කියන්න. ඔබ අහලා තියෙනවද පින්වතුනි මේ ලෝකේ ඉන්නවා කාන්තාවෝ දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. පිරිමින්ව දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. සත්තුන්ව දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. සෙරෙප්පුවක් දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. කකුලක් දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. ඕනෑම භාණ්ඩයක් දැකලා කාමයේ ජනිත වෙන පිරිමි. විවිධාකාරයෙන් ඉන්නවා මම මේ පිරිමි ගැන කියන්නේ. ඕකේ අනිත් පැත්තට කාන්තාවටත් තියෙනව නැතුව නෙමෙයි. එහෙනම් දැම්මට කියන්නේ ඒ පිරිමි ඔය ඔක්කොම ගත්තාම ඔය මොකක් හරි නිසා කාමයේ ජනිත වෙනවනේ. කාමයේ තියෙන ස්ත්‍රියව තුල වෙන්න විදිහක් නැහැ නේද? කාමයේ හෙරපුවක් තියෙනවනේ. කියන්නේ රබර් වලත් කාමයේ තියෙන රබර් වත්තක එහෙම යන්න විදිහක් නැහැ. ඒ රබර් වලටත් කාමෙනේ. එහෙනම් අපි මෙතන මේ වස්තුන්ගේ නෙමෙයිනේ කාමයේ තියෙන්නේ. කාමයේ තියෙන්නේ කොහේද? හිතේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාගේ ඇති වෙන සංකල්පීය රාගය. අර වස්තු අරමුණු කරගෙන සංකල්පීයව කරන සැරිසැරීම තමයි කාමයේ. එහෙවත් ආසාව කියලා කියන්නේ. එහෙනම් ඔය ආසාව සම්පූර්ණවන්න පුළුවන්ද සිංහතුනි? වස්තුවක් ලං කරගෙන. නාම ධර්මයන් නිසා ඇති වෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක පුළුවන්ද සිංහතුනි? රූප ධර්මයකින් නැති කරගන්න. එහෙනම් මේ ධර්මයෙන්ම මේකට පිළිසරණක් හොයාගන්න ඕනේ නේද? එහෙනම් ධර්මයෙන්ම පිළිසරණ මේකට හොයන්න. ආසාවන් තියෙද්දි පැවිදි වීමට යනවා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට ඔබව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. සාමණේරයන් වහන්සේ නමක් ඇවිදිනකොට පොඩ්ඩක් උඩ පැනලා ඇවිදිනවා. දැන් පවුද? එහෙම එකක් නෑ. හැබැයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉන්නවා. ඉඳලා උන්වහන්සේලා විසින් ඒ දරු ඒ සාමණේරයන් වහන්සේව හික්මවනවා. නිකන් අයාලේ යන්න දෙන්නේ නැහැ. කතා කළා මෙන්න මේ දහම් කොටස කොහොමද ඔබට අවබෝධ වුනේ කියලා අහලා ඒ දහම් කොටස ගැන පැහැදිලි කරනකොට සමහර දේ ඒ සාමණේරයන් වහන්සේ නැගිටින්න අරහත් වෙඩපත් වෙනවා. ඊගදින ඒක වැඩබිමක්. ඒකයි මම කිව්වේ. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වැඩ ඉන්න වැඩබිමක් ඒක. ඒ වැඩබිමේ කරන්නේ මොකද්ද? නිවන සකස් කරනවා. නිවන. හැම කෙනාටම නිවන සකස් කරලා දෙන වැඩපිළිවෙල. කවුරුත් අතරමං වෙන්නේ නැහැ. කිසියම් කෙනෙක් එක බින්දු මාත්‍රයක්ව හිතන්න එපා ඔබ අතරමං වෙයි කියලා. පින්වදිනේ මට මගේ ජීවිතේ විශ්වාස නැති නිසා මේ ධර්ම යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්ත උතුමෙක්ගේ මම ඉල්ලීමක් කළා තියෙනවා. යම් කිසි පිරිසක් මේ ගමන එනවා නම් මං කෙරෙහි විශ්වාස තියලා මම උදව් කරයි මේ ගමන කරගන්න කියලා. ඒ අතරතුරේදී මගේ ජීවිතේට හානියක් වුණොත් ඔබ මේ පිරිසට අවවාද අනුශාසනා කරලා මේ පිරිසට මේ කටයුත්ත කරලා දෙන්න ඕන. එහෙම ඉල්ලීමක් මම කළා තියෙන්නේ. ඒක නිසා ඔබ කොහොමවත් අතරමං වෙන්නේ නැහැ. يعني මගේ මරණයෙන්වත් ඔබව අතරමං වෙන්නේ නැහැ. ඔබට දහම් කියන්නේ පිරිස් හිඳි. අපි මේ කරගෙන යන වැඩපිළිවෙල තුල එහෙම උත්තරම පිරිස් බිහි වෙලා ඉන්නවා. ඒ පිරිස් වහ වහ මේ දේවල් කරගනි. ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත රහතන් වහන්සේලා ඔබ දකී එතන. හැබැයි ලෝකෙට මුරගාලා කෑ ගහන රහතන් වහන්සේලා නෙමෙයි. රහතන් වහන්සේලා දකි. රහත් මෙහෙණිවරු දකි. ඒ අය ඔබට අවවාද අනුශාසනා කරයි. ඔබගේ ඉතුරු ගමන කරගන්න. ඉතුරු වැඩ ටික කරගන්න. පිළිවෙලින් නසන්නයි තියෙන්නේ. නසන්න තියෙන්නේ රාගේ. වෙනමකුත් නෙමෙයි. ඒක නිසා පිංගුදිනේ ආසාවල් ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඔබට එතනට ගිහිල්ලා මොනව හරි ආසාවක් ජනිත වුණා කියලා. ඒකෙන් ඔබ පරාජික වෙන්නේ නැහැ. හැබැයි වැරදි වැඩක් කළොත් අන්න ඒකෙන් තමයි ඔබ පරාජිකත්වයට හෝ එහෙමත් නැත්නම් සංඝාදිශේසාවතකට හෝ මොනව හරි දෙයකටපත් වෙන්නේ. දිවි හිමියෙන් ඒව ආරක්ෂා කළා නම් හරි. මම ඔබට කිව්වේ ඔබට එහෙම හිතෙන්නේ නැහනේ. නේද? පාරේ මිනිහෙක් දැක්ක කියලා ආනේ උණන් හොඳයි කියලා පස්සෙන් ඇවිදින්න හිතනවද? පිරිමින්ටත් එහෙමනේ කාන්තාවක් දැක කියලා පස්සෙන් ඇවිදින්න හිතෙන්නේ නැහනේ. ඉවසගෙන ඉන්නවනේ. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. උඹලට කාමයේ ඉපදුනොත් යම් මොහොතක ඒ කාමයේ උඹලට නැగిලා ඉන්න දෙන්න එපා. ඒක ඉවසලා ඉන්න එපා නැగిලා එනකම්. ධර්මයේ වෙනෙහි කර කර මක් කරන්නද? අයින් කළා දාන්න. ඒ වෙලෙම ආයි උපදින් නැති වෙනම තලලා පොඩි කරලා ආයි නැගිට ගන්න බැරි වෙනකන් තල්ලා දාන්න. එන්න දෙන්න එපා කාමේ. ද්වේෂයක් ජනිත වුණොත් උප්පන්නං ව්‍යාපාද විතක්කං ආදිවාසේති පජහති විනෝදේති විහන්ති කරෝති යන භවංගමේති. ද්වේෂ සිතුවිල්ලක් ආවොත් එහෙම. ව්‍යාපාද සිතුවිල්ලක් ආවොත් ඒක ඇවිදින්න මල්පල දරන්න දෙන්න එපා හිත ඇතුලේ. ඔබ දන්නවනේ ඔබට ව්‍යාපාද සිතුවිල්ලක් දැන් ආවා කියලා. ඔබ පැවිදිලා ඉන්නකොට තව ආවිතමු. ඔබ පැවිදි වෙලා දැන් භාවනා කරන්න ඉඳ ගන්නකොට එහා පැත්තේ ඉන්න භික්ෂුණීන් වහන්සේව භික්ෂුන් වහන්සේ ඒ මිදුල අතු ගන්න. නමුත් ඒ උතුමර තේරෙන්නේ නැහැ. දැන් දූවිල්ල ගිහිල්ලා මේ දූවිල්ලෙන් අනිත් කෙනාට බාදයි කියලා. එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ආවම ඔබට එකපාරට තරහක් ඇති වෙන්නත් පුළුවන්. දැන් තරහක් ඇති වුණා කියලා ඔබ පරාජික නැහැ. හැබැයි තරහක් ඇති වෙච්ච බව ඔබට දැනෙන්නේ. හැබැයි ඒ තරහක් ඇති වෙලා හැම පොලු කැලලක් අරන් ගිහින් ගහලා මැරුවොත් එහෙම මොකද වෙන්නේ? අන්න එතකොට පරාජිකයි. පරාජිකාව සතර පරාජිකාවක් තියෙන්නේ. ඒ සතර පරාජිකාවෙන් වෙන් වෙලා හිටියනම් පිටින් ඔබ පරාජික නැහැ. සංඝාදිශේෂ විතරයි. ඔය කරන පොඩි පොඩි දෙයක් නිසා. ඒ නිසා මේක මේ මහ ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඔතනට ගිය කිසිම කෙනෙක් පින්වදිනේ පරාජික නෙමෙයි සංඝාදිශේෂ ඇවතක්වත් කරන්නේ නැහැ. මොකද එතනට යන්නේ පිංගුද නිවන් දකින්නනේ. ඒක නිසා ගිය මොහොත ඉඳලා ඒකට කටයුතු කරගන්නවා. බණ භාවනා කටයුතු තමයි නිරන්තරයෙන් යෙදලා ඉන්නේ. කාලේ යනවා. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ එක එක ආකාරයෙන් නැගිලා ආපු ප්‍රශ්න වලට මම මේ උත්තර දෙන්නේ. මේ එකක්වත් ප්‍රශ්න නෙමෙයි. තව ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු තරුණ බද්දර යවුවනේ කවුරු හරි මහ හැදී වෙනවා කියලා. අවුරුදු 20 25 16 ආදි වශයෙන් ඔය ඔය තියෙන වයසක බුදු අම්මෝ කොච්චර කාලයක් පැවිදිලා ඉන්නද? ඔය කාලේ මම මොනවද කරන්නේ? එහෙනම් මේ මේ සාමාන්‍ය සිතුවිලි මේ මේවා එන මනස කිසි වරදක් නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් මම පැවිදිණ යන කැමති. නමුත් දැන් මේ මෙච්චර ලොකු කාලයක් මගේ අම්මෝ මට තාම අවුරුදු 20යි නැත්නම් 16යිනේ. 16 ඉඳලා මං 80ක් හිටියොත් එහෙම. නේද? තාම අවුරුදු 64ක්. මම මොනවද කරන්නේ? එහෙම හිතන්න පුළුවන් නේද? ඒකද මේ පැවිද්ද කියලා කියන්නේ? පික්නික් එකක් නෙමෙයිනේ. දැන් පික්නික් එකක් යනවා නම් එහෙම හිතන්න පුළුවන්. අම්මෝ ඔච්චර සති 5ක් සති 10ක් ඈ එච්චර මොනව කරන්නද ඔහේ? එහෙම නෙමෙයි. මෙතනට ගිය වෙලාවේ ඉඳලා කරන්න තියෙන්නේ මාර්ගය වැඩන එක. ඒ මාර්ගය වැඩනකොට පින්වතුනි ඔබ මාසයක් දෙකක් තුනක් යනකොට ඔබට මේ දහම මනාවකට අවබෝධ වෙනවා. ඔබ මහා පෞකාරයෙක් නෙමෙයි නම් පින්වතුනි. ඒ ආර්ය අසුරේ ඉඳගෙන ඔබට දහම අවබෝධ කරන්න ඒ කාන්තෙන්ම පුළුවන්. අප්‍රමාණ පෞකාරයෙක් නම් සසරේ හිටපු. බැරි වෙයි. එහෙම වෙන්න විදිහක් නැහැ. ඔබ එච්චර පෞකාරයෙක් වෙන්න විදිහක් නැහැ නේ. ධර්මයේ අහනවා, ධර්ම දේශනාවල පුළුවන් තරම් සම්බන්ධ වෙනවා. ඊළඟට මේ පැවිද්දට පවා හිත තියෙනවා. එහෙනම් පෞකාරයෙක් වෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් ඔබට ඒ කාන්තේම පිඟුදුනේ මේ සාසනික දායදේ ගන්න පුළුවන්. ඒ එක ස්ටෙප් එකක් ඔබ පැනගත්තට පස්සේ පිඟුදුනේ ඔබ වයි කවුරු හරි කිව්වොත් එහෙම දැන් ඇතිවම මහන්සිලා හිට දැන් ඵලයන් කියන. යයිද ඔබ? යන්නේ නැහැ. මොකද පිඟුදුනේ ඔබට තේරෙයි මේ කුණු ජීවිතේ ඒ එතන තියෙන ඒ නිදහස් සැහැල්ලු ජීවිතේ ආසයි පොළොවයි වගේ ඒ මහා ශාන්ති ඔබ විඳින්න ගත්තහම ආයි ඔබ මේ කුණු ගොඩ දිහා බලන්නේවත් නැහැ. ඒක ඒකාන්තයි. ඒක නිසා පිංගුදින ආයි මේ අවුරුදු මෙච්චරක් මට ඉන්න ඕනෙන්නේ කියලා හිතන්න දෙයක් නැහැ. හරි දැන් අවුරුදු මෙච්චරක් ඉන්න ඕන නම් මොනවද කරන්න තියෙන්නේ? කොච්චර දේවල් දිනවද කරන්න? ඇයි පටාචාරා වගේ ඔක්කොම නැති වෙලා දරුමල්ල ඔක්කොම නැති වෙලා මැරිලා ගිහිලා රෙදි කඩාගෙන ගෑනු එයි ඔතනට. පිරිමි එයි ඔතනට. ඒ අයට මානසික වෛද්‍යවරයෙක් වෙන්න බැරිද? මානසික වෛද්‍යවරයෙක් හරි අය හරියටම මානසික ප්‍රතිකාරය කළා නම් මොකද වෙන්නේ පහුවදාට? ඒක නම් සම්බුද්ධ ශාසනය නේද? එහෙනම් ඔබ නිසා නේද පිංවිතනේ මේ පිරිස මේ මානසික නිදහස ලබන්නේ? මේ පිස්සු ඔක්කොම හොඳ කරගන්නේ? ඔබ දහම් දේශනකොට නේද පිංගුදෙනේ ඒ පිරිසට මේ දහම තේරෙන්නේ? එහෙනම් ඔබ සෝතාපන්නෙක් වෙලා ඔබ දහම් දේශන ගත්තාම ඒ පිරිස දහම් අවබෝධ කරගන්නේ. එහෙනම් දහම් දෙසීමෙන් ලැබෙන පින ඔබ දාන කීයක් දෙන්න ඕනද ඒක ලබන්න? එහෙනම් මොනතරම් ලාභයක් ගන්න තියෙන තැනක්ද ඒක? ඒක නිසා පිංගුදෙනේ අවඩක් නැහැ. වැඩක් නිසා තව ප්‍රශ්නයක් තිබුණා. මම මේ මතකයේ වඩ මම මේ කියන්නේ ඔබතුමාලට මතකේවා තව මට කියන්න. මහාන වීම සඳහා දැඩි කැමැත්තකින් උත්තමාවිය. එතුමියට තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබුණා. ඒ තමයි එතුමියගේ ශරීරයේ හරීම දාහසයි. ඒක නිසා අවශ්‍ය වුණොත් විදුලි පංකාවක් තියාගන්න අවසර ලැබෙයිද කියලා. ලෙඩට බෙහෙතක් වශයෙන් හුස්ම ගන්න හැම අමාරු කෙනෙකුට මැෂින් එකක් හයි කරලා දෙන්න පුළුවන්. ඒකට වැත් වෙන්නේ නැහනේ. ඒකේ වැරද්දකුත් නැහනේ. මැෂින් එකක් හයි කරලා දෙනවා පොඩි එකක්. ආ දැන් ඉතින් මේකත් පාවිච්චි කරගෙන හුස්ම ගන්න කියලා. වැරද්දක් නැහනේ. ආන් මේ වගේ ශරීරයේ අධික දාහසයිතයි දරාගෙන ඉන්න බැරි මට්ටමක් නම් තියෙන්නේ. මුල් කාලෙදි ඉතින් ඕක පාවිච්චි කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ශරීරයේ ඔච්චර දාහසයිත වෙන්නේ ඇයි? ඔය හිත හරි 1000යි තෙහින්න. ශරීරය මොකද්ද? හිතේ කැඩපතක්. ඒක නිසා පිංගුතුනේ ඒව ඇරිලා එයි. එතකම් පාවිච්චි කළා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වෙතෙන්ට දාලා ඉවරලා ඔබ අනිත් පැත්ත බලන්නේ නැහැ කවුරු. පිංගුතුනේ ඔබ ගාව වැටිලා ඉඳගෙන ඔබගේ ඔබට කුටියක්වත් සුද්ධ කරන්න වෙන එකක් නැහැ. ඒව කරන්නත් බලාගෙන ඉඳී පිරිස්. ඔබ මේ වැඩේ කරගන්න. දහම කරන්න. අද පිරිස් කියනවා මේ අපි වෙනුවෙන් මේ කුටි ඉදි කරන්න හදනවා. නැහැ. මම කියන්නේ මේකයි. ශාස්ත්‍රුන් වහන්සේම කියලා තියෙනවනේ. එහෙනම් ආයි මට කුටි පූජා කරන්න නෙමෙයි. සතර දෙසින් වඩින මහා සංඝරත්නයේ උදෙසා කුටි පූජා කරන්න. එතකොට ඔබට අනන්ත අප්‍රමාණ තින්. ඒව අපි සුදුසු කාලයේදී පාවිච්චි කරනවා. මේ වෙනකොට මං හිතන්නේ පින්විතනි දින 50 ඉක්මවල දාන වාර රන් තියෙනවා. තාම මං හිතන්නේ මේ ඊයේද කොහෙද නේද මේ අන්තර්ජාලයට දැම්මේ එදා කියපු දේශනාව. ඒ කියන්නේ මේ වෙලාවේ සජීවී විඳගෙන බණ අහපු අය කතා කරලා දින වෙන් කරගෙන තියෙනවා මං හිතන්නේ 50කට වැඩි. හැබැයි මම ඔබට අදත් ඒක කියනවා. ඔබ දානයක් බාර ගන්නවා නම් මේ ආයතනේ කොන්දේසි ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔය දාන බාර ගන්න අයගෙන් අහන්නවනේ මේ ධර්මය අහනවද කියලා මහත්තුරු අපේ. මේ ධර්මය අහන්නේ නැති කිසිම කෙනෙකුට පින්විතිනේ ඔය ස්ථානෙට දානයක් දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි පින්විතිනේ ඔය ස්ථානෙට දානයක් දෙනෝනේ පටිභාන ඥානය ලබා ගැනීම උදෙසා. මොකද නිවන් දකින්න උතුමන්ට දානයක් දීලා තව එක දවසක් උන්වහන්සේට වීරිය වඩා ගන්න ශක්තිය ලබා දීලා ආන්න ඒ ලැබෙන පිනෙන් මටත් මේ පටිභාන ඥානය ලබා ගන්න අවස්ථාව උදා වේවා කියන හැඟීමක කටයුතු කරන පිරිසක් විතරයි ඔය ස්ථානේ දන් දිය යුත්තේ. ඒක නිසා විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපේ මහත්තුරු. මාන්නකාරකමඬ ලොකු කාරකමඬ අපිත් ඕකට දන් දෙනවා කියලා එහෙම දන් දෙන්න යන අයට මේවා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පින්වතුනි මාළු පිනි දෙකක් වෑංජන දෙකක් සහ මැල්ලුමක් එක්ක බත් ටිකක් හදලා දෙන එක ඕනේ හිඟන්නේ කුට කරන්න පුළුවන් නේ ලංකාවේ. හිඟන්නේ කුට පුළුවන් නේ දවස් දෙකක් හිඟා කාලා. දැන් දවස් හතරක් හිඟා කාලා. ඒකෙන් පිළියල කරගෙන දාන්නේ ඇයිලා පූජ කරා. මොකද වෑංජන දෙකක් එක්ක වෑංජන දෙකක් කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් පින්වතුනි ඒ උත්තරයන්ට මොනවා හරි ඔය දැන් ලෝක සම්මතයේ තියෙනවනේ මේවා ලැබෙනකොට තමයි මේ ශරීරය යම් කාලයක් පවත්ව ගන්න පුළුවන් කියන. අන්න ඒක නිසා එහෙම උනාට කමක් නැහැ. ඒක නිසා එහෙම අවස්ථාවක් තියෙනවා. මම දැන් දෙකක් හරි මම අපි එදා මේ මහත්තුරුන්ට මම ඉන්න කියලා ඒ ගැන පොඩි සාකච්ඡාවක් කළා. ඒ වගේම පින්වතුනි ඔබ දානය බාරගත්ත වෙලාවට තවත් උතුමෙකුට දානයක් දෙන්න උවමනා වුණොත් ඔබ ඒ පුද්ගලයාවත් සම්බන්ධ කරගෙන දානි කරන්න ඕනේ. හැබැයි ඒ පුද්ගලයා ඔබගේ පරම හතුරා වුණත් ඒ දානෙ දෙන වෙලාවේදී ඒ හතුරුකම පැත්තකට දාලා ඒ පුද්ගලයාව දානෙට සම්බන්ධ කරගන්න ඕනේ. පරම හතුරා වුණත් එහෙම නැත්නම් ඔබගේ දානය ඔය ආයතනෙට වැදගත් නැහැ. නිවන් දකින්න යන පිරිස හැරෙන්න පින්වතුනි අනිත් අයගේ පැමිණීමක්වත් අපේක්ෂා කරන්නේ නැහැ. ඒකයි බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්නේ නැත්තේ. ඒකයි සදාතුක චෛත්‍යයන් රාජයන් වහන්සේ නමක් ඉදි කරන්නේ නැත්තේ. අඩුම තරමේ පින්වතුනි පිළිම වහන්සේ නමක්, ඒ කියන්නේ පිළිම ගයක්වත් ඉදි කරන්නේ නැහැ. ධර්මශාලාවේ ලොකු පිළිමයක් තැන්පත් කරලා තියෙනවා සීල දෙනාට පේන්න. ලොකු කියලා කිව්වේ සීල දෙනාට පේන්න ඕනේ නිසා. එච්චර තමයි. ඇයි? අවශ්‍ය වෙන්නේ මොකද? ධර්මයයි ඔබයි. ඒ කියන්නේ ඒකෙන් පින්වතුනි සම්පූර්ණයෙන්ම අපි අවොයිඩ් කරනවා කාවද? සෝබන බෞද්ධ පිරිස ඔක්කොම ඒකෙන් අවොයිඩ් කරනවා. ධර්මය අහලා ධර්මයේද ලැබි වෙලා ඇවිදilla ඔන්න කටයුතු කරගන්න. පටිභාන ඥානයේ උදෙසා දම් පූජ කරයි. පටිභාන ඥානය ලැබෙන්නේ ඒක උදෙසා කරුණු කරයි. ඒ වගේම පින්වතුනි ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් දූතාංග සමාදන් වෙලා ඉන්නේ ඒ එකම පාත්‍රයක දන් වළඳන්. ඒක නිසා ඔබ ගේන මොන ආහාරයේ වුණත් ඒ පාත්‍රයට තමයි වැටෙන්නේ. එහෙනම් ඔබ අයිස්ක්‍රීම් මෙහෙම ගෙනාවොත් මොකද වෙන්නේ? ඒ පාත්‍රයට තමයි ඒකත් වැටෙන්නේ. ඉතින් එතකොට ඉතින් ගේන එකක් නැහැ. පාත්‍ර දෙකක දන් වළඳන එකක් නැහැ ගොඩක් පිරිස. හැබැයි පාත්‍ර දෙක තුනක ඕනේ පාත්‍ර කියන්නේ ඕනේ භාජනයක දන් වළඳන එකේ ප්‍රශ්නයක් නැහැ. අරක දූතාංගයක්. ඒක නිසා යන සීලු දෙනා ඒක රකින්න ඕනේ කියලා එකක් නැහැ. නවසෙමින් බොහෝ පිරිස් රකි. මොකද ඉතින් ඔතනට යන්නේ ඇයි? කන්න නැතු ඉඳලා යනව නෙමෙයි. කන්න හොඳට තිවිලා මේ ඉතුරු වැඩ ටික මේ කකා ඉඳලා හරියන්නේ නැති හින්දා යන්නේ. ඒක නිසා ඒ ටික කරගන්න යන්නේ. එහෙනම් අන්න එහෙම පිරිසක් ඉන්නේ. ඒ වගේම පින්ඩපාතිකයි. පින්දු පිනිස යමක් ලැබෙනවා නම් ඒක තමයි උන්වහන්සේලා වළඳන්නේ. ඉල්ලාගෙන ගන්න ස්වභාවයක් නැහැ. ඊළඟට තව පිරිසට ඕන්නම් පුළුවන් ඇවිදilla. අපි හිතමුකෝ ඕන්න ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි අම්මට හිතෙනවා අද මම ආර්ය උතුමන් වහන්සේලා උදෙසා දානයක් පිළියෙල කරලා පූජා කරන්න තියෙනවා නම් හරි හොඳයි. ඒක නිසා උදෑසනම නැගිටලා පරිප්පු මාළුවක් හදනවා. ඒකත් අරගෙන එනවා විහාරයට පූජා කරන්න. එතකොට ඉතින් ඒ දානේ බාරගත් උදවියත් ඒ දානේ සලකස් කළා. දැන් අර ආච්චි අම්මා හරෝල යවන්න බෑනේ. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ පාත්‍රයේ පිරෙන්න එක එක જાතියේ මාළු පිණි ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි යෝජනාවක් කරලා තියෙනවා. එහෙම 10 දෙනෙක් ආවත් ඒ 10 දෙනාගේම දානෙ අපි ගන්නවා. හැබැයි ගන්නෙ ඒ 10ම එකට දාලා ඒකෙන් කොටසක් කොටස අර උත්තමයන් වහන්සේලාට පූජා කරනවා. ඒ 10ම එකට දාලා. මොකද බඩේදී යෝග එක වෙනවා නම්, කටේදී යෝග එක වෙනවා නම්, අනද්දිත් යෝග එක වෙනවා නම් ඕක ඇති ප්‍රශ්නයක් නැහැ. ඒක වික්ෂුන් වහන්සේලාට ගන්නත් පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන්. නමුත් ආර්ය උතුමෝ ඒක ගනි. ඒක නිසා අර ගේන පිරිසට ඒ පින ලැබෙනවා. ඒ පින ලැබෙලා ලබා දෙන්න තමයි පින්තුණි එහෙම කරන්නේ. මොකද ඒක එතන ඉන්න වික්ෂුන් වහන්සේලා සිය නමකට දන් දෙන්න බැරි අය ඉන්න ඕනේ තරම්. නමුත් පරිප්පු මාළුවක් හදාගෙන මොනවා හරි කොළ මැල්ලුමක් හදාගෙන එහෙම ඉන්න පුළුවන් අය ඇති. එහෙම ආයතත් පින්වතුනි පින් කරගන්න පුළුවන්. හැබැයි එයාගේ මූලික සුසුකම් මොකක්ද? සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස්. මිසක් නංගහ ගන්න එන පිරිස් නෙමෙයි. ඒ කටයුතු හොඳ ආකාරවම කෙරේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමත් තව මාසයක් යන්න කලින් පින්වතුනි දවස් 385ම පිරෙන. ඒකේ ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. දවසකට දානේ දෙකල්ලක් බාර ගන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි හිතන්නේ හැමෝටම ඉඩ දෙන්න. Taman දානේ බාර ගත්තාම ඒකට තව කෙනෙක් කැමැත්තෙන් සම්බන්ධ වෙනවද? ඒ කෙනෙකුටත් ඒ අවස්ථාව දෙන්න. මොකද පින්වතුනි ඔබ දානෙට සම්බන්ධ වුණා කියලා ඔබගේ නම එහෙම ප්‍රචාරය කරන්නේ නැහැ එතන. දැන් ගිය සතියේ අපේ මේ නෝනා කෙනෙක්ගේ උපන්දිනයක් සිහිපත් කරගෙන දානයක් දුන්නා. දැන් අපි කිව්වද? නැහැ. එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ පින් අනුමෝදන් වෙන වෙලාවට ඒ සියල්ල මේ විදිහට සිද්ධ වෙනවා. අදත් මේ චූටි දරුවෙගේ උපන්දිනය. ඒ උපන්දිනයේ උදෙසා ඒ අම්මා තාත්තා ඒ දානේ පිළිද කළගෙනත් තියෙනවා. ඔබට දන් දෙන්න. දැන් ලං අඬ ගාලා එහෙම කියන්න ඕනේද? එහෙම එකක් නැහැ. පින් කරන්නේ පින්වදිනේ ලෝකයාට පෙන්වන්න නෙමෙයි ලෝකයාට කරන පෙන්වන්න කරන පිනෙන් ඇති ඵලයක් නැහැ. ඒක නිසා ඔය කවුරු පින්වදිනේ පිනක් කළා Facebook දාන්න එපා. පිනක් කළා Facebook දාන නම් ඒ පින කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා කරපු පව් ටිකත් වීඩියෝ කරලා දාන්න ඕනේ Facebook එකට. අන්න එහෙම කරනවා නම් ඔබ සාධාරණයි. ඔය පින කරන්න කලින් මට අර ආහඳුර ගැන මෙහෙමයි හිතුනේ. කියලා හිතිච්ච දේත් දානවා. අන්න එතකොට මිනිස්සු දැනගන්නේ ඔබ කවුද කියලා. ඒක නිසා පිංගදෙනි කවදාවත් ෂෝ ඔෆ් එකට යන්න එපා. ලෝකයාට පෙන්වන්න දේවල් කරන්න එපා. මම දන්න ඔබ එහෙමයි නෙමෙයි කියලා. මම මේ මේ මේ තව ඉස්සරහට මේ බණ අහන අය ගැන මම මේ එයාට මේ කියන්නේ. එහෙම අයට මේකේ තනක් නැහැ. ධර්මානු ධර්ම පටිපදාවේ ඉන්න තිරිස් තමයි පිංගදෙනි මේ ශාසනය රැකගෙන යන්නේ ඉස්සරහට. ඉතින් අපි යන්නේ අන්න එහෙම ගමන. ඒක නිසා ඔබට කවදාකවත් ඒ ස්ථානයේ ඔබ දෙන දානේ පිංගදෙනි මහත්ඵල මහානිසංස වේ. හේතුව ඔබත් අරමුණකින්දගෙන දන් දෙන්නේ. ඒ පිරිසත් අරමුණකින්දගෙන දන් වළඳන්නේ. එහෙම ඉඳගෙන තමයි පිංගුතුනි දන් වළඳන්නේ. ඔබ දන් දෙන්නෙත් එහෙම ඉඳගෙන. ඊළඟට ඒ දානේ පිළියෙල කරන තැන බණහහා තමයි දන් පිළියෙල කරන්න ඕනේ. නිකන් ආවට ගියාට මේ තොරතෝංච නැති කියෝ කියෝ දන් පිළියෙල කරන්න බෑ. ඒ සද්ධර්මයේ දාලා තියෙනවා. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝම සද්ධාවෙන් යුක්තව මේ මුඛවාඩම් බඳින්න ඕ එහෙම ඕනේ. උඩුවියම් බඳලා උයන් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි හිත පාලනය කරගෙන උයන් ඕනේ. මොකද පිංගුදින ඔබ දානයක් දෙන්න ඉන්නේ ඔබට නිවන් දකින්න අවශ්‍ය හේතුකාරක සකස් කරගන්න. එහෙනම් අපේ යුතුයකම මොකද්ද? ඒ පාරමිතා පිරින ආකාරයට කටයුතු කළා දෙන්නේ. ඒක නිසා තමයි මේ මේ නීති පද්ධතියක් දාන්නේ ගිහි පිරිසු උදෙසා. එවත් උපාසක උපාසිකා පිරිසු උදෙසා. ගිහියෝ නම් අවශ්‍ය නැහැ. ගැරි යුතු. උපාසක උපාසිකාව හොඳයි. ඒ අය තමයි දම් පිළියෙල කළා දෙන්නේ. ඒක නිසා ඔබට මනරම් අවස්ථාවක් තියෙනවා මේ කටයුතු කරගන්න. තේවා මේ විදිහට බල්ල කරන්නේ. මේ ඊළඟ සතිය ඇතුළත ආරාම පූජාව සඳහා ඉඩම ගැනීමේ වැඩ පිළිවෙල කෙරෙනවා. අක්කර 15ක ඉඩමක් මම ඔබට මේ කලින් සතියේ සඳහන් කළා. කෝටි 1.80 ත් කෝටි 2 අතර මුදලකට. මොකද ඔය ආණ්ඩුවට ගෙවන්න ඕනේ මුදල් තියෙනවා. කෝටි 1.80කට ඉඩම ගන්න පුළුවන්. නමුත් ආණ්ඩුවට එහෙම මහ විශාල මුදලක් ගෙවන්න තියෙනවා. ඉතින් ඒව ඔක්කොම ගෙවිලා ඉඩම අපේ අතරපත් වෙයි. ඉඩම අපේ අතරපත් වුණාම ඒකේ කටයුතු පටන් ගන්නවා. මේ වෙනකොට පින්වදෙනි අපේ මෙහි ඉන්න මහත්මයෙක් මූලික වෙලා මෙහි ඉන්න ඒ ආකිටෙක්චර් මහත්මයෙක්ව අල්ලගෙන ගෘහ නිර්මාණ ශිල්පී මහත්මයෙක්ව අල්ලගෙන කුටිය නිර්මාණය කරලා තියෙනවා. දැන් ඒ කුටිය ඒ නිර්මාණය කරපු කුටිය සරහට ඉතින් මේ මේ සියල්ල මේ ඉඩමේ plan ඒවත් එක්ක ඉඩමේ ඒ කටයුතුත් එක්ක ඉතින් website එකට දාන්නම්. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ඒක වෙන දේවල්. එතකොට කුටිය දැන් ඇඳලා තියෙන්නේ. ඒක අපි ඉංජිනේරු ඇස්තමේන්තුව සඳහා ලංකාවට යවලා තියෙනවා. එතන අපිට බලාගත්ත හැකි කොච්චර විතර මුදලක් ඒ කුටිය නිර්මාණය කරන්න යනවද කියලා. එතකොට පුළුවන් ඔය කුටි පූජා කරන්න ආසාවෙන් ඉන්න පිරිස ඉන්නවා අපිට විවිධාකාරයෙන් එවලා තියෙනවා පණිවිඩ. ඒ අයට පුළුවන් ඒ උදෙසා ඒ කටයුතු කරන්න. හැබැයි පින්වතුනි එහෙම කරද්දි ඔබට කුටියක් පූජා කරන්න ඕන නම් ඒ කුටියට ඒ කුටිය පූජා කරන්න අවශ්‍ය මුදල ඒ පූල් එකට දාන්න. ඒ මොකක් හරි ඒ තියෙන ඒ දෙයට දාන්න. ඒ දැම්මට පස්සේ එතනින් ඒ කටයුතු වෙයි. එතකොට ඔබගේ මේ මුදලේ මුළු ආරාමයේම හැදුනා වෙනවා. නැතු ඔබ වෙනම බාසුන් නැහැලා ගෙනල්ලා මේ කුටියේ මහා ශ්‍රද්ධාවෙන් යුක්තව හදන්න ඕනේ. මේකට AC කරන්න ඕනේ. එතකොට මගේ කුටියට විතරයි AC තියෙන්නේ. අනික් කුටියකටවත් AC නැහැ. අර එහෙම තත්ත උදා කරන්න ඕනේ නැහැ. ඒක නිසා පින්වතුනි එහෙම එකට දැම්මහම එකම ක්‍රමවේදයට හැදිලා යනවා. පින්වතුනි ඔතන මහ රහතුන් වහන්සේ නමක් බිහි වෙනවා කියලා හිතන්නේ. ඒ උතුම ඔබ හිතනවාද AC රූම් එකක ඉන්න ඕනේ කමක් තියෙයි කියලා? ඒ උතුම තමයි පින්වතුන් ඉන්නේ රුක්ෂ මූලිකව. ඔය ගහක් යටි ඉඳි ඒ උතුම. ඒක තමයි විදිය. මේ මේ ලැබ් මේ මේ මේ මේක අවබෝධ වෙනවා කියන්නේ අන්න ඒකට. මේක අවබෝධ වෙනවා කියන්නේ පින්වතුන් මේ ලොකු දේවල් හොය හොය යනවා නෙමෙයි. තව තවත් කොහෙට යනවද? මේ පල්ලෙහා පැත්තක ඉන්නේ. පල්ලෙහා පැත්තක ඉඳගෙන තම මේ මේ ලෝක චර්යාව කල් ඉවරලා උන්වහන්සේලා පිරිනිවන් පාන. ඉතින් එහෙම උතුම ඔය ස්ථානවල බිහි වෙන්නේ. ඒක නිසා පින්වතුනි ඔබට පුළුවන් විවිධාකාරයෙන් ඒවට සම්බන්ධ වෙන්නේ මේ අවස්ථාව ආවම. මාස පහක කාලයක් තියෙනවා. ඉතින් ওই මාස පහේ කාලෙදී සමහර වෙලාවට ඉතින් හිතෙන්න පුළුවන් මාස පහක වගේ කාලෙකදී ඔයගේ දේ නිර්මාණය වෙයිද කියලා. වෙයි. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා නේද ඒක වෙන්න කියලා. ඉතින් ඔබ ඔබගේ ප්‍රාර්ථනාවක ඉෂ්ට සිද්ධ වෙන සම්භාවිතාව වැඩි නේ. මොකද රාග ද්වේෂ මෝහ තෝරින් තොරවනේ ඒක ප්‍රාර්ථනා කරා. ඒ නිසා එහෙම වෙයි. ඒවට අදාළ මුදල් ලැබෙයි. අපිත් පින්වතුනි රෑ පැය 4-5 නිදාගෙන අපිත් වැඩ කරනවා. ඔබත් එහෙමයි. එහෙම කරන පිරිස ඉන්නවා. මේ වැඩ කරන හැම සතියෙම එතනට යන්න. ඒ කටයුතු කරනවා. දේවල් තම මුදල් ආධාර කරන්න බලාගෙන පිරිස ඇති. ඉතින් ඒ අයත් කරයි. එහෙම කළා කොහොම හරි ওই දේවල් වෙයි. මගෙන් මේ ලෝකෙට භෞතිකව වෙන්න තියෙන අන්තිම ටික මම මේ දවස්වල කරගෙන යනවා. ඊට පස්සේ ආයෙදයක් භෞතිකව වෙන්නේ නැහැ. ආයෙදයක් භෞතිකව වෙන්නේ නැහැ. ඊට පස්සේ අධ්‍යාත්මයට විතරයි සේවය වෙන්නේ. ඒක නිසා පින්දුනි මේ විදිහට ඒක එහෙමයි. එහෙමනම් දැන් ඔබ බලන්න. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයට නිගා කරන්නේ නැතුව මේ ධර්මානුධර්ම පටිපදාව ඉදිරියට යන්න. ඒ ඉදිරියට යන්න පින්වතුනි මේ ධර්මයේම පුළුවන් තරම් ඇසුරු කරන්න. ධර්මයේම ඇසුරු කරනකොට පින්වතුනි ඔබට පුළුවන් මේ දේවල් අතහැරෙන්න. අතහැරින් පරිදි යුතුය කරගන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් තව ප්‍රශ්නයක්. දැන් මේ අද ගොඩක් ප්‍රශ්න වලට අපි මේව ගොඩක් ඔබට වටිනවා. තව ප්‍රශ්නයක් ආවා. එයානම් පැවිද්ද සම්බන්ධ දෙයක් නෙමෙයි. කෙනෙක් මගෙන් ඇහුවා. මේිට අවුරුදු 4කට කලිනුත් අනිච්ච දුක්ඛ අනාත්ත කිව්වනේ. අදත් අනිච්ච දුක්ඛ අනාත්ත කියනවනේ. හැබැයි එදා තිබිච්ච අනිච්ච දුක් එදා කියපු අනිච්ච දුක්ඛ අනාත්ත අද කියන අනිච්ච දුක්ඛ අනාත්මය අතර වෙනසක් තියෙනවනේ. එදා කියපු අනිච්ච දුක්ඛ අනාත්ත මේ නෙක්ඛම්මේ උදෙසා කිව්වේ නැහනේ. දැන් මොකද මේ නෙක්ඛම්මේ උදෙසා කතා කරන්නේ? හරියට හරි ඒක. වැරද්දක් තියෙනවද? නැහැ. එදාම මම ඔබට ඒකත් කිව්වනේ. අද මේ කතා කරන දේ නෙමෙයි මම තව ටික දොහකින් කතා කරන්න කියන්නේ. පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක තමයි සෝතාපන්න ඵලයට හේතු වෙන්නේ, මහරහත් ඵලයට හේතු වෙන්නේ. දැන් ඔබට තේරෙනවද අනිත්‍ය දුක්ඛ අනාත්ත ඔන්න හේතු වෙන විදිය? එනං අනිත්‍ය දුක්ඛ අනාත්තෙත් පින්වතුනි රේන්ජ් එකක් තියෙනවා. සෝතාපන්නෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරෙන්නේ යම් ප්‍රමාණයකට. සකදාගාමි ඵලෙදෙනකොට යම් ප්‍රමාණයකට, අනාගාමි ඵලෙදෙනකොට යම් ප්‍රමාණයකට, මහරහත් ත්‍ත්වයට එනකොට යම් ප්‍රමාණයකට, ඒ ප්‍රමාණයට තේරෙනවා. ලෝතුර බුදුරජාණන් වහන්සේට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත සියලු දේ තේරෙන්නේ. අරහතුන් වහන්සේට එච්චර තේරෙන්නේ නැහැ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේ මොකද්ද? මෙන්න මේ සද්ධර්මය. එහෙනම් ඒක නිසා තමයි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ මොකද්ද? සෝතාපන්න වෙන්නත් අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න ඕනේ. සකදාගාමි වෙන්නත් අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න ඕනේ. අනාගාමි වෙන්නත් අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න ඕනේ. මහරහත් වෙන්නත් අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න ඕනේ. මහරහත් වෙච්ච උතුමත් යහාත්ම සුඛ විහරණය සඳහා අනිච්ච දුක්ඛ අනාත්ත වඩමින් තමයි ඉන්නේ. එහෙනම් පින්වදින ඒ වැදේ ඒ ධර්මතාවල තියෙනව ලොකු රේන්ජ් එකක්. ලොකු පරාසයක් තියෙනවා. ඒ පරාසයේ විනිවිද දකින්න පුළුවන් අරහතුන් වහන්සේලාට. එහෙනම් අද කියන ධහමට වඩා තව කාලෙකදී කියන ධහම. අද කියන ධහමට වඩා තව කාලෙකදී කියන ධහම තවත් වෙනස් වෙයි. ගොඩාක් වෙනස් වෙයි. ඔබටත් එහෙම වෙයි. ඔබ මේ විශේෂයෙන්ම පේන්නේ මම මේ කතා කරන කෙනා හින්දා. මම බණ කියන කෙනෙක් හින්දානේ ඔබට විශේෂයෙන්ම ඕවා පේන්නේ. නමුත් ඔබටත් ඕවා වෙයි. එදා ඔබ අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට හිත විදිහ නෙමෙයි ඔබ දැන් සෝතාපන්න වෙනකොට හිතන්නේ. ඊළඟට එතනින් තව ඉස්සරහට එනකොට හිතන්නේත් එහෙම නෙමෙයි. ඒකටත් වෙනස් වෙනවා. එන්න එන්න ගැඹුරට යනවා. ගැඹුරට ගියාට පස්සේ පිංගුතුනි මොන දෙයක් ඇහුවත් මොන දෙයක් කිව්වත් දුක්ගල අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය වැටහිලා එනවා. මොකද්ද මේ? මොන සාරයක්ද මේකේ තියෙන්නේ? ඕන් ඔය ආකාරයට වැටහිලා එනවා. ඉතින් ඒ தත්ත උදා වේ. ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා. ලංකාවේ මම මේක මම හිතන්නේ මේ ගිය සතියේත් කිව්වා. මේ කුලමල වේදයකින් පැවිදි කරන වැඩ පිළිවෙලක් තියෙනවා. මේ ආරාමය තුල එහෙම දෙයක් තියෙනවද කියලා. එහෙම දෙයක් තියෙන විදිහක් නැහැ. පැවිදි කිරීමේදී සමහර වෙලාවට එකනිකායක හාමුදුර කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි තවනිකායකින් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක නිසා අපි තවනිකායක හාමුදුර නමක් හොයාගෙන මොකද කරන්නේ? අපි පැවිද්ද ලබනවා. ඒ අදාළ කවුරු හරි එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනේ. ඒක එහෙම කරලා පැවිද්ද ලබනවා. හැබැයි මේ ආරාමෙට එන හැම උතුමාම තාත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ දරාගෙන ඉන උතුමෝ. ඒ වෑ කිසි වෙනසක් නැහැ. ඒක නිසා හැබැයි පිටුදී අපි ලෝකේ නම් හදන්න යන්නේ නැහැ. ඔය නිකාවල් කරේල්ල ගත්ත ස්වාමින් වහන්සේලාට එහෙම දොස් කියන්න යන්නේ නැහැ. ඒවා ඉතින් ඒ උතුමෝ අරගෙනයි. ඒ වෑ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන මොකද්ද? නිවන් දකින්න. මේ කුණු කයත් දරාගෙන මේ දහජරා ශරීරයත් දරාගෙන මේ මුන්න කුලයක්ද පින්ද? පොල්ලකින් ගැහුවොත් එහෙම වීසි වෙන්නේ රත්තරන්. අසූචි නෙවීසි වෙන්නේ. දැක්කට ප්‍රියමනාප වෙන දෙයක් නෙමෙයි වීසි වෙන්නේ පොල්ලකින් ගැහුවොත් එහෙම. ඔය වගේ මහා කුණු දහජරා ශරීරයක් දරාගෙන තව මොනවාද කුලයක් කරේ මේ කරේ ඉල්ලගෙන ඉන්නේ. එද ඕයන් ඇති පළක් නැහැ. නිවන් දකින්න හැරෙන්න. තව මහත්මයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා. මේ කෙටියෙන් කෙටියෙන් මේ ප්‍රශ්නවලට උත්තර දීගෙන යනවා. තව මහත්මයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා. මම ඉතින් මේක ගිය සතියේ ගත්තා. මම පොඩ්ඩක් මතක් කළා. මේ ලෝකේ ඉන්නකොට අපිට තියෙන කෙලෙස් ප්‍රමාණය දැනගන්න පුළුවන්. නමුත් ඔතනට ගියාට පස්සේ අපි කොහොමද කෙලෙස් තියෙන ප්‍රමාණය දැනගන්නේ? නිතර නිතර දකින්නේ ආර්ය උතුම්. හැසිරෙන්නේ ආර්ය ධර්මයි. එතකොට අපිට කෙලෙස් යටපත් වෙලා හැම තියෙන්න පුළුවන් නේද කියලා. ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද කවුරු හරි කෙනෙක් මං අරහත් වෙන්නපත් උනා කියලා දිවුරු වැරලා යන්නේ නැහැ නේ. මං අරහත් වෙන්නපත් උනා කියලා බණ කී කී දුවන්නෙත් නැහැ නේ. නේද? යම් කාලයක් බණ කියනවා. අනිත් කාලේ මොකද කරන්නේ? සමාධි සුවයෙන් ඉන්නවා. එහෙනම් සමාධි සුවයෙන් ඉන්නකොට මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත අරහා මේක මේ කටයුතු හැමතිස්සෙම වැඩෙනවා. ඒක නිසා කොහේ හරි හදාස්සක හිර වෙලා තිබුණොත් එහෙම මොනවා හරි මොකද වෙන්නේ? ඒවයි මේම ආභවසරයක් සුද්ධ වෙවි සුද්ධ වෙවි යනවා. ඒක නිසා ඒව ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. තව මතක ප්‍රශ්න තියෙනවද මොනවද? දහමට අදාළ ගොඩක් අදාළ නැති මේ මේවට අදාළ ආපුවා තියෙනවා. තව තිබුණ නේද මේ తాවකාලික පැවිද්දේ? හවුද මොකක්ද අහලා නේ? තව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා දීපම මෙහෙම. ඒකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. తాවකාලිකව පැවිදි වෙහෙම ආපු කෙනෙක් ආපහු සිවුරු ඇරලා යනකොට ඒකෙන් පව් සිද්ධ වෙනවද? ඕක දකින්න ඕනේ මෙන්න මෙහෙම. පවක් පිනක් නෙමෙයි. අසූචි වලක වැටිලා හිටපු කෙනෙක් ඒ අසූචි වලින් ගොඩට නැගලා ඉවුර උඩට වෙලා ඉන්නව සතියක් ඉඳලා අනේ මේ මගේ උන් තාම අසූචි වලේ නේ කියලා ජොග් ගාලා ආය අසූචි වලට පහිනවා. ඉතින් ඕක මොනතරම් නින්දිත ක්‍රියාවක්ද? ආන්නේ නින්දිත ක්‍රියාවක් තමයි ඒ සිවුරු වරිනවා කියන එක ආයිසරයක්. ඒව නැතුව පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අසූචි වලේ කල්පයක් හිටපු එහෙකට සතියක් ඔහෙන් ගොඩට ඇවිල්ලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද? හැබැයි ඉතින් අර සතියක් ගොඩ ඉඳලා ආපහු අසූචි වලට පයින්නවා කියන එක මහා ඉතින් නින්දිත ක්‍රියාවක්. හැබැයි පව් ක්‍රියාවක් නෙමෙයි, පාපයක් නෙමෙයි. මං කියන එක ඔබට වැටහෙනවද? ඇති නින්දිත ක්‍රියාවක් ඉතින් මේ මේ අර අසූචි වලේ ලැගලා ඊට පස්සේ යාන්තම් ඔන්න සතියක් ගොඩට වෙලා ඉඳලා ආපවතරයක් ඒකට পায়ිනවා. මොන තරම් නිදිද කියලාවත් දෙකල හිතලා බලන්න. හැබැයි එහෙම වුණා කියලා ඒකෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ. අර අසූචි වලේ මුළු කාලෙම ගියනට වඩා හොඳයි. නිතර නිතර හරි පොඩ්ඩක් අසූචි වලෙන් ගොඩට ඇවිල්ලා ඉන්න හම්බ වෙනවා. ඒක නිසා පිංගුදෙනි ඒවා ප්‍රශ්න කරගන්න එපා. ඒවෑ කිසි ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ අදාළ මොනවද ප්‍රශ්න තියෙනවද? මනෝ විඥානයේ මනෝ රූපයන්ගේ අනිත්‍යතාවය දුක්ඛ සහ අනාත්මතාවය මෙනෙහි කරන්නේ කෙසේද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. තියෙන දැන් මෙහෙමයි. මේ ලෝකෙම මොකද්ද? මේ ලෝකෙම අනිත්‍යයි. ඇයි මේ මුළු ලෝකෙම අනිත්‍ය? ඉතින් මේක හේතුන්ගෙන් නම් හටගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත දේවල් අනිච්චත් වෙනවා. අද්‍රවත් වෙනවා. විපරිණාම ධම්මත් වෙනවා. අඤ්‍යතත් වෙනවා. අඤ්‍යත කියලා කියන්නේ මොකද්ද? අන්‍ය ස්වභාවයටපත් වෙනවා. වෙනස් වෙලා යනවා. විපරිණාම කිව්වේ මොකක්ද? වැනසීමට පරිණාමය වෙනවා. අද්‍රව කිව්වේ මොකද්ද? ස්ථිරව පවතින්නේ නැහැ. අනිත්‍ය කිව්වේ මොකද්ද? වසඟේ පවතින්නේ නැහැ. එහෙනම් අනිත්‍යං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඔය කරුණ ටික ආතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට වෙන්නේ ඇයි මේ ලෝකේ තියෙන වස්තු? මේවා හට ගැනීම මොකද්ද? හේතුවක ඵලය. හේතු සමූහයක් සකස් වෙලා අන්නේ හේතු සමූහයේ ඵලය තමයි පිංගුතුනි ඔය අද අපි විද්‍යාමාන වෙන්නේ. හිතක් කියන්නේත් මොකද්ද එහෙනම්? හේතු සමූහයක ඵලයක්. හේතු සමූහයක් එකතු වෙනකොට විද්‍යාමාන වෙනව දෙයක් අන්නේ ඒක තමයි හිත කියන්නේ. හිත හැදෙන්න මොනවද ඕනේ? හිත කියන්නේ ඩොක් ගාලේන එකක් නෙමෙයි. හිත හැදෙන්න මොනවද ඕනේ? චෛතසික ඕනේ. චෛතසික නැතුව පුළුවන් ද හිතක් හැදෙන්න? බෑ. මනෝ සංකාර වඩන්න ඕනද නැද්ද? චිත්ත සංකාර වඩන්න ඕනද නැද්ද? හිතක් ගොඩනගා ගන්න ඕනේ. චිත්ත සංකාර වඩන්න නැතුව හිතක් ගොඩනැගෙන්නේ නැහැ. චිත්ත සංකාර වඩන්න නම් චිත්ත සංකාරයට එන්න ඕනේ මොකද්ද? ආරම්මණයක්. හෙවත් අරමුණ. එහෙනම් අරමුණක් ආවට පස්සේ ඒ අරමුණට සංකාරයක් වැඩිලා ඒ සංකාරයෙන් චේතනාහරහා සිත ගොඩ නැගෙනවා. එහෙනම් දැන් හිත කියන්නේ හේතුක ඵලයක් බව පේන්නේ නැද්ද ඔබට? එහෙනම් මේ වෙලාවේ ඔබ යමකට ආස වෙලා තියෙන හිතක් තියෙනවනම් ඊළඟ මොහොතේදී ඒක වෙනස් වෙලා වෙන එකකට ආස වෙන්න බැරිද? පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? එන ධම්ම වලින් නේද? මේ ධම්ම එනකොට මොකද වෙන්නේ? දැන් කලකදි රස කලකදි විස වෙනවා. කලකදි කැමැති පිරිස කලකදි අකමැති පිරිස වෙනවා. එහෙම මාරු වෙනවා දවසින් දවසට. වෙලාවකට හොඳව කියලා හිතෙන පිරිස තව වෙලාවකට හිතෙනවා නරකයි කියලා. ඇයි මේ? ඇයි මේව වෙනස් වෙන්නේ? ඇයි මේ හිත අන්‍යතාවයටපත් වෙන්නේ? ඇයි අර තිබිච්ච හිත විපරිණාමයට ගියේ? අර හේතුවක හේතුන් නිසා හටගත්ත හිතක් නේ තියෙන්නේ. හේතු නිසා හටගත්ත හිත මොකද වෙන්නේ? හේතු නැති වුණාම නැති වෙලා යනවා. එහෙනම් යම් ධර්මයකින් හටගත්තා නම් ඒ ධර්මයේ නිසා ඔන්න හටගන්නව මොකද්ද? චිත්ත සංකාර හේව නැත්නම් මනෝ සංකාරය. ඒ මනෝ සංකාරයෙන් උප්පද්දනව මොකද්ද? හිත. සංචේතනහරහා හිතක් ගොඩනගනවා. ඔන්න ඔය හිත තමයි ඔය තියෙන්නේ. දැන් ඔය හිත පවතින්නේ අරව නිසා නේද? එහෙනම් ඒ හිත නිරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඈ? අර ටික නිරුද්ධ වෙච්ච ගමන් හිතත් නැහැ. එහෙනම් හිත ජරා මරණයට යන එකක් නෙමෙයිද? යන එකක්. හිත ජරා මරණයට යන නිසා නෙමෙයිද පින්වතුනි ආයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා ආයි විඥානේ ගොඩනගන්නේ? ඊට පස්සේ ඕම ආයි ගිහිලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඔය ඔක්කොම එකට හම් වෙනවද? එහෙම එකක් නැහැ. ඔය එක හිතකට එකක් හම් වෙනවා මොකක් හරි. ඊට පස්සේ ආයි මොකද කරන්නේ? ආයි එනවා උඩට. උඩින් ඇවිල්ලා ආයි අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ආයි සංකාර හදනවා. අபிසංකාර. අபிසංකාරයක් හැදුවාම අවිවිඥාන හැදෙනවා. අවිස්කාර හැදෙන්නේ ලෝක ධම්ම. ලෝකය රමණේ කරන්න, ලෝකෙට ආස කරන්න, ලෝකේ තියෙන දේවල් අල්ලගෙන ලෝකේ සාරයි කියලා හිතාගෙන ලෝකයෙන් එන ධම්ම වලින්නම් අபிසංකාරය හැදුනේ. සංකාරය හැදුනේ. අන්න ඒකෙන් මොකද වෙන්නේ? අභි විඥානයක් හට නැත්නම් විඥානයක් හට ගන්න. ඕක තමයි පින්විතනි ඔය හිත. එහෙනම් දැන් මේ මනෝ රූප කියන තැනට ආවොත් එහෙම. මනෝ රූප කියන ඒවා හදන්න. මනෝ රූප තමයි ඔක්කොම. කාම කියන්නේ මොන රූපද? යම් තැනක කාමයක් තියෙනවා නම් ඔය හැම රූපයක්ම මොනවද? මනෝ තමයි. ඇත් දෙකෙන් දකින්නේ පොඩ්ඩයි ඉන්නේ. ඊටු ටික ඔක්කොම හදා ගන්නව ඇතුලේ. ඒකනේ පින්වදනේ බුදුහාඳුර කොහෙවත් කියලා නැත්තේ ඇත් දෙක দমনය කරගනින් කියලා. দমনය කරන කිව්වෙ මොකද්ද? හිත, චිත්ත පර්යාය দমনය කරගන්න. ඇත් දෙක দমনය කරන හරි ලේසිනේ. නේද? වහලා තියා ගන්නවද? ඇහෙන් ගන්නෙ පොඩ්ඩයි. එහෙනම් මං කියෝ ඉන්ද්‍රිය භාවනාව කරනවා කියලා. ඇහැ দমনය කරගන්නකොට මොකද්ද කරන්න තියෙන්නේ? ඇහැ මක් කරගන්න එකද? ඇහැ වහල් සේවයේ යොදන එක නතර කරගන්න කියලා උන්වහන්සේ කියන්නේ. ඇහැ වහලෙක් නේද ඔබට? ස්ලේව් කෙනෙක් නේද? ඇහැ කියන්නේ. ඇයි? හිත කියනවා බලපං. අර තියෙන බලහන්. ඔන්න දැන් මොකද කරන්නේ? චක්කු විඤ්ඤාණය ඇදලා බලනවා. ඔය ඔක්කොම කරන්නේ මොකටද? හිතට මොනවා ගන්නද? හිතට හිත ගන්නෙ දෙකයි. මොනවද? වේදනා සංඥා. හිත නගන්නේ හැමදෙසෙම වේදනා සංඥා. යාට ඕනේ වේදනා සංඥා ගන්න. ඒකේ තියෙන මොන හරි වේදනාවක් තියෙනවනම් සංඥාවක් තියෙනවනම් වේදනා සංඥා ගන්න ඕනේ යාට. එයා වේදනා සංඥා අරගන්න ඔය හැම එකම. ඇත් දෙක හොඳට ඇරලා ඇතුළට රූපයක් ගන්නවා. එයා ඒකේ තියෙන වේදනා සංඥා ගන්නවා. අරගෙන ඒවා දාගන්නවා කොහටද? මළු වලට දාගන්නවා එයා. අර දැකපු රූපයි ඒ ටික ඔක්කොම මළු වලට දාගත්තා. දැන් දාගෙන ඊළඟට බලන් ඉන්නවා තව එකක් කියලා. ඒක නිසා තමයි පින්විතනේ ඔය කාම කියන ඒවා ජනිත වෙන්නේ ඔන්න ඔය විදිහට. නැත්නම් ඔය ඇත්තටම මේ වස්තු වල කාම නැහැ. කාම කියන ඒවා ජනිත වෙන්නේ ඔන්න ඔය මනෝ රූප, මනෝ වේදන, මනෝ සංඥා. ඔන්න ඕව හරහා තමයි කාම ජනිත වෙන්නේ. රූපයක් දැක්ක ගමන් ඒ රූපෙද රූපේ ඒ දැකපු එකෙන් විඥානේ නැවති මායාකාරය පෙන්වනවා. මේවා අපි කතා කරලා තියෙන ඕනේ තරම්. මේ විඥානේ මායාවල් පෙන්වනවා. ඔබට එන අදහසුත් ඒ වගේනේ. පුද්ගලයා ගැන අදහසක් ගන්න ඒකාන්තේම අවිද්‍යාව තියෙන නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. නැත්නම් විඥාණයට මායාව පෙන්වන්න බැයි අවිද්‍යාව නැත්තම්. විඥාණය මැරිලා ගිහිල්ලා. අවිද්‍යාවෙන් තමයි පින්විතනේ ඒවට පෝෂණය දෙන්නේ. පෝෂණය දීගෙන ඉන්නවා. ආ උඹලා කරගෙන පල්ලයල්ල. උඹලට අවශ්‍යම ඔක්කොම මන් දෙනවා. එයා පෝෂණය දීගෙන ඉන්නවා. අතනින් මොකද කරන්නේ? හදා හදා දෙනවා. ගොඩ නගනක දෙනවා. එකක් කඩා වැටෙනකොට අනිත් එක ගොඩ නගනවා. අවිද්‍යාව තමයි කියන්නේ. බය වෙන්න එපා. ගොඩ නැගපම් පුළුවන් තරම්. උඹලා ගොඩ නැගුවොත් උඹලට තියෙනවා කවදා හරි. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද කියන්නේ? ගොඩ නගන හිත් පවා ඔක්කොම මොකද වෙන්නේ? ජරාවට මරණයටපත් වෙවි යනවා. ආයෙ ඒක නවත්ත මේ හරි දුකයි. දැන් මොකද කරන්නේ? ආපහු සැරයක් අනිත් පැත්තෙන් ආයෙ ගොඩ නගන. ඔය ගොඩ නැගීම තමයි පින්වදින අනාදිමත් සංසාරයේ ඉඳලා කලේ. මොකක් හරි වස්තුවක් දැක්කට පස්සේ විඥානය විසින් මායාවක් ඔකට පෙන්වනවා කොහොමද? අන්තිමට වස්තුවේ නැති එකක් විඥානයේ මේ විදිහින් පෙන්වලා තියෙනවා. දැන් ඒකේ වේදනා සංඥා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඈ ඉතින් අපරයි අයිති කරගන්න. එහෙනම් ආසාවල් කියන්නේ මොනවද? ආසාවක් කියලා කියන්නේ මනෝ විකාරයක්. රූපවල තියෙන එකක් නෙමෙයි. වේදනාවල තියෙන එකක් නෙමෙයි. ආසාවක් කියන්නේ. ආසාවක් කියන්නේ පින්වතුනි තනිකරම මනසේ ඇඳිච්ච රූපයක්. නැත්තම් මනසේ තියෙන සංඥාවක් ආසාවක් කියලා කියන්නේ හැමතිස්සෙම. දැන් ඔබට තියෙන්න පුළුවන් කුටියක් හදන ආසාවක්. දැන් ඔබ කුටියක් හද. නෑ. හැබැයි ඔබට ආසාවක් ඉන්න පුළුවන්. දානයක් දෙන්න ආසාවක්. දැන් දානෙ දෙන්නේ කාටද කියලා එහෙම දන්නවද? ඒ වික්ෂුන් වහන්සේලා මොන වගේද කියලාවත් දන්නවද? නෑ. හදලා දෙනවා. ඒකයි කිව්වේ හොඳ ඒවත් හදලා දෙනවා. නරක ඒවත් හදලා දෙනවා. ඔය ඔක්කොම හදලා දෙන්නේ විඥානෙ. ඔබ යාළුවෙකුට කියන අපි දානයක් දෙමු හාමුදුරුවන්ට කිව්වහම ඕන දැන් දෙන්නත් එක කල්පනාවට වැටෙනවා. කල්පනාවට වැටෙනවා කියන්නේ මොනවද මේ? මේ හදනව හොගාල ඇතුලේ හදලා හදලා හදලා හදලා කියනවා. එහෙනම් අපි මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කරමු. ඔය ඔක්කොම ඇතුලේ හැදුවා. ඕක තමයි මේ සැරිසරන ස්වභාවය. ආසාවෙන් අල්ලගෙන හදනවා මේක. ඉතින් ඔය විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය හොඳට අඳුනගන්න. හොඳට අඳුනගෙන පින්වතුනි. මේ ඔය ඕකට තව අර මම ඔබට මේකට කලින් මේ කියලා තියෙන එක එක උදාහරණ. කරවිල උදාහරණයක් කිව්වා. කරවිල කියපු ගමන් ඔළුවට එන්නේ මොකක්ද? තිත්තයි. අන්න වැරදි සංඥා. නේද? හොරාට ඉස්සෙල්ල කිහෙල් කන්නේ වැටපැන්නනේ. නේද? එහෙම හරියන්නේ නැහැ. රහතන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කරවිල ස්වාමීන් කරවිල පොඩ්ඩක් වළඳමුද? හොඳයි. ඉවසගෙන ඉන්න ඕනවා. ඉවසනවා. ඉවසනවා කියන්නේ මොකක්ද? තිත්ත ඉවසනවා නෙවෙයි. හොඳයි. සද්ද නැතු ඉන්න උන්වහන්සේ. එතකොට මොකද වෙන්නේ? හැබැයි දැන් උන්වහන්සේ හිතනවා දැන් කරවිල තමයි ගේන්නේ අයියෝ කන්න දැන් ඉතින් කන්න එපා. එහෙම හිතනවද? එහෙම එකක් හිතන්නේ නැහැ. උන්වහන්සේ ඉතින් උන්වහන්සේ වැඩි ඉන්නවා. දැන් උන්වහන්සේට මේ දානයක් පූජා කරන්න හදන්නේ කෙනෙක්. හැබැයි උන්වහන්සේ කනකොට උන්වහන්සේට දැන්නව මොනවද? ඒක තිත්තද? පැණි රහද? ලුණු රහද? මොනවද කියන එක කනකොට දැනෙනවා. හැබැයි කන්න කලින් දැනෙන්නේ නැහැ. අනිත් පුද්ගලයන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කන්න කලින් දැනෙනවනේ මේක. අනේ ඒකනේ කිව්වේ පිස්සුව කියලා. එහෙනම් මේ කන්න කලින් කවුද මේක හදලා දෙන්නේ? මනෝවිඤ්ඤාණය ආන්න හදය. කන වෙලාවේ කවුද හදලා දෙන්නේ? ඒක තමයි ජීවහා විඤ්ඤාණයෙන් හදලා දෙන්නේ. ජීවහා විඤ්ඤාණයෙන් හදලා දෙනවා කන්න. මේ කන වෙලාවේ. කන්න කලින් කවුද හදලා දෙන්නේ? මනෝවිඤ්ඤාණය. දැන් ජීවා විඥානේ නැතුව ඒ රසය ඔබට ගන්න බෑ. මොකද විඳින්නේ කවුද? දිවද? දෙවියනේ දිව කියන්නේ ඔබට අර ඔය තරුණයන්ගේ භාෂාවෙන් කියනවනම් තේරෙන්න හොඳට කියනවනම් දිව කියන්නේ ඔබට කඩේ යන එකේ. දිවට රස දැනෙනවද? එහෙම කිව්වට විඳින්නේ දිවට නෙමෙයි ඔය වේදනාව දැනෙන්නේ මොකටද? සිතට මනට දැනෙන්නේ ඔක. ඒකයි කිව්වේ. ඔබට මතකද මම කිව්වා මැණික් පතලක කතාව? ඔය මැණික් පතලේ ඉන්න මැණික් මුදලාලි ගේ තියෙනවා පින්වතුනි තැන් 6ක්. මැණික් ගරණ තැන් 6ක් තියෙනවා. පතල් 6ක් දාලා තියෙනවා. හැබැයි ඔය පතලට මැණිකක් හම්බ වුණා කියලා දැනෙනකොට මොකද කරන්නේ? තමන්ගේ නියෝජිතයෙක් යවනවා එතන ටක් ගාලා. ඇයි ඒ? තමන්ගේ නියෝජිතයා ගියේ නැත්නම් එතනින් හරියට කරුණු දැනගන්න බෑ. එහෙනම් තමන්ගේ නියෝජිතයා තමයි දිවද ඒක? නියෝජිතයා දිවද? නෑ. රසයද? නෑ. මොකද නියෝජිතයා? ජීවහා විඥානය. මනෝ විඥාණයට වහල්කම් කරන කෙනෙක් තමයි ජීවහා විඥානය කියන්නේ. ආන්නේ ජීවහා විඥානය එතනට විහිදුවනවා. ඒ තප්පරේද විහිදුවනේ? ඒ තප්පරේම ප්‍රකොටියෙන් පංගුවක එතනට ඒක ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ රස කියන එක ගැටෙන පරක්කුවට ඒක යවල ඉවරයි. දැන් මොකද වෙන්නේ? ඔන්න ටක් ගාලා එයා හරහා මනෝවිඤ්ඤාණයට වැඩි ගන්න පුළුවන්. දැන් එයා ඉදින් විඳිනවා. සහ අඳුන ගන්නවා. අඳුන ගන්නත් පුදුම ආසාවක් තියෙනවා. විඳිනවා, අඳුන ගන්නවා. විඳිනවා අඳුන ගන්නවා. ඊට පස්සේ කව දැන් ඒ කන වෙලා කවර ඇඟේ හැප්පෙනවා. ඒ තප්පරේට මොකද කරන්නේ? සුස් ගාල යවනවා එතනටත් එක්කෙනෙක්. යවල විඳිනවා අඳුන ගන්නවා. ඒ අතරමැද තව එකක් කරනවා. මොකද්ද? එයාගේ වැඩෙත් එයා කරනවා. එයාගේ වැඩේ මොකද්ද? මනේ එයා ඒ අතර 10ක් විතර යවනවා තව. එයාගේවා. සේවකයා ඇව්වට අමතරව මොකද කරන්නේ? සේවකයාගෙන් ගත්ත ටික අල්ලගෙන එයා තනියෙන් කරගන්නවා වැඩ ටික. මේ ක්‍රියාවලිය අවබෝධයෙන් එනකොට විමුක්තිනි ඔබට මහාන වෙන්න නෙමෙයි. තව ඊට එහා දේවල් හිතේ. හත් දෙයනේ මේක මම මේ මේකෙදි කරවල කරගන්නවමයි කියලා හිතෙයි. ඒකයි මම කියන්නේ ආර්යයන් වහන්සේලාගේ. එහෙම නැත්නම් මේ ධහම අවබෝධ කරගත්ත පිරිසගේ තියෙන හිත ජජ් කරන්න යන්න එපා. ඊයේ දවසේ හිටපු කෙනයි අද දවසේ හිටපු කෙනයි වෙනස්. මේ ධර්මයේ මෙනෙහි කරනවා නම් කවුරු හරි ඒවා ජජ් කරන්න යන්න එපා. ඒවා ඔබලගේ විශේෂපතෙන් ඈතයි. මේවා හරියට ඔබට අවබෝධ වෙනකොට විඳින ඔබටත් මේවා තේරේ. අනේ හැත්ත නේන්නම් කිව්වේ මේවා. මේ මෙහෙම එකක් නේ තියෙන්නේ. මේ මායා මුලාවකට අහුවෙලා මේ මොනවටද මේක ඉන්නේ? දැන් සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29ක් ඉඳලානේ මේ ගිහි ගියත් ඇරලා ගියේ. දැන් කාට හරි කියන්න පුළුවන්ද? 29ක් වෙනකම් මොකද හිටියේ එහෙනම්? ඈ යන්න තිබුණානේ 16 දී. එහෙමත් කියන්න පුළුවන් නේද? මේ ඔච්චර තේරිලා තිබුණා නම් 16 දී යන්න තිබුණානේ. දැන් ඔබට ওই පිරිසකින් එයි එක එක ආකාරයෙන් දේවල්. නමුත් පිටුදින තමන්ට අවබෝධ වෙන මට්ටම වෙනස්. යම් යම් ආකාරයෙන් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට පිටුදින මේ ලෝකේ පේන්නේ තනිකර අසුචි වලක් වගේ. බුදුහාමුදුරුවෝ කියපුවා හරියට හරි. ඒව නිකන් මේ මිනිසුන් කඩේ යවන්න කියපුවා නෙමෙයි. හරියට හරි. ඔබ මේවා අත්විඳි. මේ ලෝකේ අසුචි වලක් විදිහට තමයි පේන්නේ. ඒ තැනට ඔබට ආහම තේරෙයි. ඒ අසුචි වලෙන් ගොඩ එන්න කොච්චර වෙලාවක් කියයිද? ඉන්නේ අසුචි වලක් කියලා දැනගත්තාම. එතකොට පින්වතුනි රේන්ජ් රෝවර් ඕනෙ වෙන්නේ නැහැ. එතකොට ඕනෙ වෙන්නේ තුන් සිවුරයි පාත්‍රය අරගෙන ගහක් මුලට යන්න. ඒක තමයි ඕනෙ වෙන්නේ. මේ මාර්ගයේ වඩන්න එතකොට ඔබට ඔක්කොම තේරෙයි. තුන් සිවුරයි පාත්‍රය අරගෙන ටූප් ගාලේ යන්න හිතෙන්නේ ගිහිල්ලා ආයි මේ මනුස්සේ දකින පාරකට එන්න හිතෙන්නේ. ඒ තරම් මුලාවක මේ කටයුතු වෙනව බව තේරෙනවා පිංගුදින. මේක අවබෝධ කරන්න මේ කියන දහම මෙතනින් අහලා ඩොක් ගාලා අතාරින්න එපා. තව තවත් මේක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට තමයි ඔබට තියෙන රාග ද්වේෂ මොහ නැසිලා යන්නේ. ඒක නැසෙනවා. ඒ කාන්තෙන්ම වෙනවා. මොකද අපි උපදිනකොට රාග ද්වේෂ මොහ ඕනේ තරම් තිබුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පිංගුතින ඒවන නසාගෙන යනවා. ඉතින් ගිහිල්ලා යම් දවසක 100%ම කෙලවර වෙයි. එතකොට හරි. එතකොට දිනු. ආයි පරදින්නේ නැහැ කවදාවත්. එහෙනම් දැන් ඔබ හොඳට අවබෝධ කරගන්න මේ මනෝවිඤ්ඤාණය විසින් ඔබට කරන හරිය. එහෙනම් ඔන්න ඔය කියන මන මේ ග්‍රහණයෙන් මුදන්න. අවිද්‍යා ග්‍රහණයෙන් ඔය මන කියන එක මිදෙව්වොත් ඔය මන ආයි තැන්හි හාවෙන්නේ නැහැ. ඒකයි අවිද්‍යා ප්‍රහාණයයි තණ්හා ප්‍රහාණයයි සිදුවෙන එකට. අවිද්‍යාව නැති හිත තණ්හාව අල්ලන්නේ නැහැ. එහෙනම් අන්නේ වෙලාවේදී පින්විතනේ ඒ අරහතුන් වහන්සේගේ හිත අවිද්‍යාව දුරු වුණා. ඒ වෙලාවේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඉන්නේ. අවිද්‍යාව දුරු වෙලා ගියා. දැන් එතනින් එහාට මොකද වෙන්නේ? විසංඛාර වැඩිලා. ලෝකෙට නැති සංඛාර වැඩිලා. ඒකෙන් පාරිසුද්ධ සිත හැදිලා. එන්නේ හැම අඩියුත්තක් සිද්ධ වෙලා යනවා. එහෙම සිත වෙලා යනකොට මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා කියන තැනට ඒක යන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා කියන එක නැත්තම් ආයි මානසික දුකක් කවදාකවත් ඇති වෙනවද? ශෝක පරිදේව දුක්ඛ ශෝක පරිදේව දෝමනස්ස කියන කටයුතු ටික එහෙම ඇති වෙනවද? නැහැ. හැබැයි දුක්ඛ ඇති වෙන්න පුළුවන්. මොකද්ද එතන දුක්ඛ කිව්වේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන තැන දුක්ඛ කියලා කිව්වේ පින්වතුනි. ශාරීරික දුක්ඛය. කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. අයං උච්චති වික්ඛවේ දුක්ඛ. යම් කායික දුකක් තියෙනවා නම් කායික වේදනාවක් තියෙනවා නම් ඒක ඉදින් දුරු වෙන්නේ නැහැ පිරිනුවම් පානක. හැබැයි යම් මානසික දුකක් තියෙනවා නම් ඒ සියලු මානසික දුක් කෙලවරයි. ඇයි? තැන් යාවීමක් නැහැනේ. එහෙනම් තැන් යාවුනේ අතනින්ද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව ප්‍රහාණය තණ්හා නිරුද්ධය දෙකම එකට සිද්ධ වෙනවා. එකම හිත ඇතුලේ. ඒ හිත යනකොට ඒක සිද්ධ වෙලා ඉවරයි. ඒ හිත මැරෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ හටගත් හිත මැරෙනකොට පිඟුදිනේ අරහතුන් වහන්සේ නමක් බිහි වෙලා. එහෙනම් අරහතුන් වහන්සේ නමක් බිහි වෙන්න යන්නේ හිත කීයයිද? එකයි. අරහතුන් වහන්සේ නමක් බිහි වෙන්න යන්නේ සිත් එකයි. අර හිත බිඳිලා මේ හිත හැදෙනකොට උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක්. එහෙම වෙන්නේ. ඒක නිසා කොයි මොහොතක වෙනවද දන්නේ නැහැ. එහෙනම් වෙනකම් මොකද්ද කරන්න තියෙන්නේ? මාර්ගයේ වඩන්නේ. ඔබගේ ජීවිතේ මොන තරම් ඔබට විශ්වාසද? ඔබගේ ජීවිතයේ පින්වතුනි එකම එක ආයු කාලයක් තියෙනවා. ආන් ඒ ආයු කාලයේදී නම් ඔබ මැරෙන්නේ නැහැ කියලා මට ඒකාන්තයෙන්ම විශ්වාසයි. ඔබ දන්නවද ඒ ආයු කාලය කොච්චරද කියලා? ඒ ආයු කාලය කොච්චරද? එක හිතක්. එක හිතක ආයු කාලයේ ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබ මැරෙන්නේ නැහැ කියලා ඒකාන්තයෙන්ම විශ්වාසයි. එක හිතක්. මොකද පින්වතුනි එක හිතක් මැරිලා අනික් හිත ඇති වෙනකොට තමයි චුතියයි ප්‍රතිසන්දියයි වෙන්න ඕනේ. නැතුව වෙන්න විදියක් නැහැ නේ. මේ හිත යන හිතේ අපි තුමු හිත කියන්නේ දවසක් කියලා. يعني හිත කියන්නේ වැය 24. නිකන් හිතමු. කොන හොඳට අහගන්න. නිකන් හිතමු. නා තුන් හතර වතාවක් කියන්නේ ඇයි? 100 වෙනතනේ විතර ආවොත් එහෙම හිත කියයි මොකද්ද? ඈ හිතක ආයු කාලය වැය 24ක් තියෙනවා කියලා කිව්වයි කියලා. මොකද ඔබ නෙමෙයි නිදි මත ඉඳගෙන බණ අහනයි ඉන්න පුළුවන් ඉස්සරහට. මේ මේ මේව රෙකෝඩ් කරලා දාන එකේ තියෙන ඵල විපාක ඕවා. අපි හිතමු හිතට පැය 24ක ආයු කාලයක් තියෙනවා කියලා. එහෙනම් හිතට පැය 24ක ආයු කාලයක් තියෙනවා නම් ඔබ හිතනවාද පින්දුනේ පැය 12 දී චුති ප්‍රතිසන්දියක් වෙයි කියලා? වෙන්න විදියන්නේ. මැරිලා උපදී කියලා එහෙම හිතනවාද? එහෙම වෙන්න බෑ. ඇයි? මේ හිත හටගත්ත හිත නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙන හිතත් එක්ක අනික් හිත හට ගන්නකොට තමයි පිංගුදේ චුතිපති සම්දිය හෝ මෙරිලා උපදින එක සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්නකෝ. ඔබට ස්ථිරවම ජීවත් වෙන්න පුළුවන් කාලයක් තියෙනවනේ. නේද? මොකද්ද ඒ කාලේ? තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවක් විතර එකකින් කාලයක් ස්ථිරවම ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේද? පින්වතුනි නිකම් බලන අර ජීවිතයේ අනියතයි මරණයේ නියතයි කිව්වට වඩා ඔන්න බලන්නකෝ ඒ තියෙන තර්කානුකූලව දැක ගන්න පුළුවන් විදිය. කොයිතරම් වෙලාවක් විතර ජීවිතේ ස්ථිර කියලා? එක හිතයි ජීවිතේ ස්ථිර. එහෙනම් දැන් ඔබ ඕනේ වෙලාවක මැරෙන්න බැරිද? තප්පරයකට කී වතාවක් මැරෙන්න පුළුවන්ද කෙනෙකුට? තප්පරයකට ප්‍රකෝටි වතාවක් මැරුණ හැකි. එහෙනම් අර මේ මේ කවුද මේ බිම්බිසාර රජුරෝ ජනවසම කියන යක්ෂයාමින් ඇවිදිල්ල බුදුහාමුදුරන්ට කියනකොට ස්වාමීනි මම මේකේ මෙච්චර වතාවක් ඉපදුනා මේකේ මෙච්චර වතාවක් ඉපදුනා කියලා සමහරු අය කියන්නේ. ඈ එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙලා කොහොමද උපදින්නේ කියලා. මැරිලා උපදින්න පුළුවන් පින්වදෙනි තප්පරයකට ප්‍රකෝටි වතාවක් ඔන්න. එක හිත කායු කාලයකින් උපදින්න පුළුවන්. ජීවිතයක ආයු කාලය අපි හිතමුකෝ 35යි කියලා. එහෙනම් තප්පරයකට 35ව කොච්චර තියෙනවද? දැන් කීවතාවක් උපදින්න පුළුවන්. කීවතාවක් මැරෙන්න පුළුවන්. එහෙනම් පින්වදින ජීවිතය ගැන ඔන්න ඔහොම එකක්. දැන් අපි අපේ මහත්තයෙක් කිව්වා. මම නංගන් කියන්නේ නැහැ. මේ කියපු නිසා මම මේ නිකන් කියන්නේ. දැන් මේ මහත්ය කියපෙකින් මම නිකන් එකක් අරන් ඔබට කියන්න. හිතන්න කෙනෙක් ඉන්නවා. බොහොම ශක්තිමත් පුරුෂයෙක්. ඒ ශක්තිය ලෝකෙට පෙන්වීම උදෙසා ක්‍රීඩාවනේ දිලා බර උස්සලා ඈ මහා විශාල බර උස්සලා ඊට පස්සේ මොන්න මේ එංගලන්තෙම එකට ඇවිදිලා තව රටකට ගිහිල්ලා නැත්නම් කොහේ හරි ඔය තියෙන ඔලිම්පික් වලට ගිහිල්ලා බර උස්සලා ඔය ඔක්කොම කරනවා. ඔය ඔක්කොම කළා පොඩි නහරයක් එම් විපුරන මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. දැන් මෙච්චර කල් උස්සපු බරට මොකද උනේ? මොකද්ද පින්වතනි මේ ජීවිතේ තියෙන හරය? මොකද්ද ඔය හරය කියලා හොයන්නේ? ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ලොකු මහත් එක්කලා මැරෙනවනේ. ලොකු මහත් එක්කලා වයසට යනවනේ. ලොකු මහත් එක්කලා වැළඳීමටපත් වෙනවනේ. මොනවද පින්වතනි ඔය හොයන හරය? සල්ලි වල මොනවද තියෙන වටනකම? ඔය ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියන්නේ ඔය කාගෙන දඟලන්නේ? මේවා මෙච්චර කල් ඔබට ඇහෙන්නේ නැතුව ඇති. එහෙම ඇහුන්නේ නැති වුණා කියලා අපිට පිස්සු හැදිලා කියනවා නෙමෙයි. ලෝක සත්‍යය කියන්නේ නැති ඒවා තව කෙනෙක් කියනකොට ඒකට පිස්සුව කියලා කියන සම්මතයනේ තියෙන්නේ ලෝකයේ. හස් පොඩ්ඩක් ඔබ හිතලා බලන්නකෝ. හෙට උදේ මැරෙන්න ඉන්න එක අදත් ගිහිල්ලා රස්සාව කරනවද? ඒකනේ විදිය. අද ගිහිල්ලා වාහනේ ගන්න. ඇයි? මට ආසාවක් තියෙනවා. මැරෙන්න එහෙම මිනිස්සු කියනවහල නැද්ද? මට නම් මට කියලා දෙන සමහර අය. මැරෙන්න ඉස්සලා මට කොහොම හරි තව ගියේ නැති රටවල් හතරක් තියෙනවා. ඒ රටවල් හතරට යන්න ඕනේ. ඔය කිව්වට කමන්නේ නැහැ රහතන් වහන්සේලා නේද? ඇයි ආයෙත්ින් බලන්න වෙන්නේ නැහැ? මම මේ මහත්තයට කියන්න ගියේ නැහැ. නමුත් මට කියන්න තියෙන දේ මම ඔබට කියන්නම්. මට නම් කියන්න තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. ඔය උස්මටි ගියාට පස්සේ ඔයා යන්න පුළුවන්. ඔය කය තියාගෙන යන්න බැරි. සිහි කරනකොට මේතන එතන තියෙන තුවාලයක් ලේව කාලා ඔක පොඩ්ඩක් බලලා එන්න පුළුවන්. අනුකම්පා දහගතයි. ඒකයි පිඟුදින අර ඔබගේ අතේ ඉන්න පුංචි දරුවා. අතපය වනන ඔබගේ මූණේ අත වැදිලා ඔබට රිදෙනවා. හැබැයි රිදුන කියලා ඔබ ඒ දරුවාට බිම දාගෙන ගහන්න යන්නේ නැහැ නේද? ආර්යයන් වහන්සේලාට මේ ලෝක සත්‍යව පේන්නේ ඔන්න ඔය විදිහට. අත දරුවෝ නොදරුවෝ අත දරුවෙක් අතට මොකක් හරි අහුවෙලා ඒකෙන් ගහන්න පුළුවන් අම්මගේ ඔළුවට අම්මට තිය නැති වෙලා වැටෙන. නෝ දැනගෙන කරන වැඩක් නෙමෙයි. ඒක නිසා අම්මා සීහාවට පස්සේ දරුවට ගහගෙන ගහගෙන යන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාට මේ ලෝකේ පේන්නේ ඔන්න ඔය විදිහට. ඔබට ඒවා පේන්න ගන්නව ඇති ටික ටික. මේ මුලාවෙන් ඉඳලා මැරිලා යන මිනිස්සු ආයි මරුණට පස්සේ නම් කතා කරලා වැඩක් නැහැ. ඉන්නකන් තමයි මොනවා හරි. මලාරට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ආයෙ හොයන්න යන්න එපා. පින් ටිකක් දෙන්න පුළුවන් වෙලා. ගන්න පුළුවන් නම් තමයි. මලාරට පස්සේ වැඩක් නැහැ. ඉන්නේ කාලට පිහිට වෙන්න බලන්න. අපේ ශාසනයේ තියෙන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ මැරිච්ච උන්ට පින් දෙන්න නෙමෙයි පින්වතුනි. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ තියෙන අවසානම කෑල්ල. අද අවසානම කෑල්ල නේද මේ ඔලුවට තියන් ඉන්නේ. ආ ප්‍රශ්නයක් නැහැ. මලාට පස්සේ ඉතින් පින් ටිකක් ගන්න පුළුවන්. ඉතින් පින්වතුනි මේ ලෝකේ හරය කියන්නේ කොහොම හම්බෙයිද කියලා මම දන්නේ නැහැ. හොයලා බලන්න ඕන. හොයලා බලන්න. පුළුවන් තරම් හොයලා හොයලා හොයලා බලන්න හම්බෙයිද කියලා. මං ගිය සතියේත් ඔබට කිව්වේ ඒකයි පින්වදිනී මව් මරා උපන් කුමරා කෙහෙල් මල. ආයි අහන්න දෙයක් නැහැ. දරුවෝ හදලා දරුවෝ සමාජයට එනකොට අම්මා ඉවරයි තාත්තා ඉවරයි. ආයි නිවන් දකින්න එහෙම පුළුවන්. ලොකු විනක් හතරේ කරලා දෙන පාරමිතා හොඳටම පිරීලා තිබුණා නම් පුළුවන් වෙයි. නැත්නම් පාරමිතා පුරාගෙන නිවන් දකින්න දැන් එහෙම ක්‍රමවේදිකුත් තියෙනවා. පාරමිතා පිරෙන්න ඕනේ තමයි නිවන් දකින්න. ඒක හරි. එතන පාරමිතා පිරෙන්න ඕනේ නිවන් දකින්න. එතන යම් කාලයක් තිස්සේ ඒක කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ සියලු පාරමිතාවන් පිරීලා නිර්වාණය සාක්ෂාත් වෙනවා. හැබැයි ඒක කරන්න මොනව ඕනේද? කාලය ඕනේ. නේද? පාරමිතා පුරාගෙන වීරිය වඩාගෙන පාරමිතා පුරාගෙන යනකොට පුරාගෙන කියන්නේ මේ තමන් මේ කටයුත්ත කරගෙන යනකොට ඒ පිරෙන්න ඕනේ පාරමිතාවල් පිරීලා අරහත්ත්වේ සාක්ෂාත් වෙනවා. ඉතින් ඒකට කාලය ඕනේ නැද්ද? ඕනේ. හැබැයි ඉතින් කෙහෙල්මලේ මූ කියන්නේ කෙහෙල් ගහේ මූව ආවන. දැන් ඉතින් මොකද වෙන්නේ? දැන් ඉතින් ඉන්න ඕනේ මක් වෙනකන්. කෙහෙල්මල හැදෙනකන්. ඇයි මූව ඇවිල්ලානේ තියෙන්නේ? ඒකනේ මම කීවේ පින්වුදිනේ කෙහෙල් මලේ මුව ආපු නැති අය ඉන්නවනේ. ඔය මුව එන තත්ත්වෙට වැඩ කරගන්න එපා. ඔය කෙහෙල් ගහ මැරෙනවා ඕකෙන් එන මුවත් එක්ක. ඔය කෙහෙල් ඔය කෙසෙල් කැඩෙනකොට ඔය කෙසෙල් ගහ මැරෙනවා. නාය ඔබ රකින්න ඔය එකෙක්වත් එන්නේ නැහැ. ඔය ආනන්තරික ණය ගෙවන්න ඔය එන්නේ. වෙන එකක් නෙමෙයි. ආනන්තරික ණය ගෙවන්න. සංසාරය තිසි මහා වෙච්ච අප්‍රමාණ ණය ගන්න තමයි ඔය එන්නේ. ඔබ ඉවර කළා දාලා තමයි ඉවර වෙනවයි මේ. අවුරුදු 50 කියන්නේ ඉවරයි නේද? අවුරුදු 60ක මහත්මෙක් හෝ නෝනා කෙනෙක් කියනවා කිසිම ඇඟේ අමාරුවක් නැතුව භාවනා කරන්න පුළුවන් පැය 10ක් විතර. ඒකයි කියන්නේ. මේක කරගන්න පුළුවන් හොඳම කාලේ ලෝකයාගේ ගිනි ගෙඩි වලට අහු වෙලා විනාශ කරගෙන යනවා. ඊට පස්සේ සාසනීය නැමැති මොහොකටද? අනාථාගාරයට. මේ මම දැක්ක අපේ දන්න මහත්තයා දාලා තියෙනවා. සාසනීය කියන්නේ අනාථාගාරයක්ද කියන. නෑ නෙමෙයිද මොකක් හරි එකක්. අන්තිමට එහෙම නේද වෙන්නේ. හැබැයි මම මේ අවුරුදු 50 ඉක්මවපු අයට ඒ අයව මේ අධෛර්ය කරනවා නෙමෙයි. ඔබට තියෙන්නේ මොකද්ද? හුස්ම ගන්නත් කලින් ඉවර කරගන්න. හුස්ම ගන්න එක පැත්තකට තියලා කොහොම හරි මේක කරගන්න. මොකද ජරාවෙන් මරණයටපත් වීමට ඔබ ළඟයි. අනිත් අය ජරාවෙන් නැතුව මරණයටපත් වෙන ළඟයි. ඒගොල්ලොත් මරණයටපත් වෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි කියන්නේ. හැබැයි ඔබ ජරාවෙනුත් මරණයටපත් වෙන්න ළඟයි. ඔබට වීරිය වඩන්න තියෙන හැකියාව අඩුයි. අමාරුයි කරගන්න. ඒක නිසා අපින්වදෙන වීරිය වඩ මේකට හරි වීරයක් ඕනේ. මේක නිකන් කරන්න බෑ. ඒකයි කියන්නේ තරුණ තරුණියන්ට මේක පුළුවන් තරම්. මම ඔබට කියන්නේ මේකයි. ඔබ වයසට ගිය එක හරි වෙන්න පුළුවන්. දැන් මොකද එහෙමත් හිතෙන්න පුළුවන්. මට මේිට කලින් මේ ධර්මයේ මුණ ගැහුනේ නෑනේ. එහෙනම් අපිට මෙහෙම දොස් කියන එක වැරදීනේ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඔව් දොස් කියනවා නෙමෙයි. සම්ප්‍රදායටයි මම මේ දොස් කියන්නේ මිසක් මේ ගමන යන්න එන මේ අවුරුදු 50ට වැඩි උතුමන්ට නෙමෙයි. සම්ප්‍රදාය ලංකාවේ දින සම්ප්‍රදාය මොකද්ද? පුළුවන් තරම් කාමයේ හැදිරිලා බැරි වෙනකොට මොකද කරන්නේ? ඊට පස්සේ සිල් රෙද්ද දාගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒකටයි මම මේ නිගහ කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඉතින් මම ඔබට කියන්නේ පින්වදනේ ඔබගේ තරුණ දරුවෝ එහෙම ඉන්නවා. ඒ අයව පුළුවන් තරම් මේ දහමට යොමු කළා. ඒ අයට මේ අවස්ථාව වරන් දෙන්න. ඔබට අත්වෙච්ච ඉරණ මේ අයට උදා වෙන්න තියන්න එපා. අඳුම තරමේ ඔබවත් මේ ගැන මේ වෙනුවෙන් කතා කරන්න. මේ ධර්මයේ ඇහෙන අය. අද ඔබ දන්නේ නැහැ පින්වදනේ පුදුම අසාධාරණකමක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. නිවන් දැකලා මේ සසර ගමන කෙලවර කරගන්න යන්නේ නැති අර නිවන් දකින්න දෙන්නේ අම්මල තාත්තල පිරිස. ස්වාමි පුරුදුරු බිරින්දෑවරු පිරිස. අප්‍රමාණ මේ ආනන්තරීය මට්ටමේ පාප කර්මව කරන්නේ. මේ කොච්චර පාප කර්මයක්ද කියලා තේරෙන්නේ නැහැ පිරිසට. ඔකට හේතුව තමයි සිංහදෙර එක මේ මේ ලෝකේ මිනිස්සු දරන මත. එහෙනම් අඳුම සරමේ ඔබවත් මේ මත වලින් වෙනස් වෙලා මේ මේ මේ තරුණ දරුවන් තරුණ තරුණියන්ට මේ අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් නම් තරුණ තරුණියන්ව මේකට යොමු කරන්න. මේ ධර්මයේ අහන්න, මෙන්න සීඩි මේ ටික අහන්න. අහලා මේක තේරුම් ගන්න. පුතේ අපිට මේක කරගන්න බැරි වුණා. අපි තරුණ වයසේදී අපිට මේව හම්බුනේ නැහැ. දැන් ඔබට හම්බ වෙලා තියෙන වෙලාවේ මේක ඔබ කරගන්න. සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයක් තියෙන වෙලාවේ මේක කරගන්න. එළ නිවන් දකින්න. එතකොට ඔබගේ මේ සියලු දුක් නිදහස් වෙයි. මේ මේ පණිවිඩය ඔබ සමාජයට අරයි යන්න. එහෙම අරන් ගියා නම් පින්වතුනි ලෝක සත්‍යයට මහා සේවයක් වෙනවා. මුලාවෙන් ඉන්න වැඩ පිළිවෙලන්නේ තියෙන්නේ දැන් මම ඔබට මුලාව පෙන්වන්නේ. ඔය මනෝ විඤ්ඤාණය විසින් පෙන්වන මුලාවටනේ ඔබ යන්නේ. ආයේ ඒක අහන්න දෙයක් නැහැනේ. ඔය අසකලනාසය දිව ශරීරය කියන එක පාවිච්චි කරන්නේ තනිකරම මනෝ විඤ්ඤාණයට දෙන උමනාවට. මොකක් හරි රූපයක් දැක්කනම් එහෙම ඒ රූපයේ මේ ස්පර්ශ සහගත රූපයක් නะ. මොකද කරන්නේ? එයා පටපට ගාලා හදලා දෙනවා ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඒකට අනුව කටයුතු කරයි යන්න. මේ ගැන හරියටම අර ගුණා ඉස්සරහින් මේක එල්ලන්නේ කවුද? ගුණා ඉස්සරහින් තනකොළ මිටි එල්ලන්නේ තනිකර මනෝ විඤ්ඤාණය. ඊට පස්සේ මොකද කරන්නේ? ඇදගෙන දුවනවා. දේ ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඉතින් දන්නේම නැහැ විනාශයටපත් වෙනක. ඊට පස්සේ ඉතින් ඔක්කොම කරලා හමාරයි. එනං අර අර අර ප්‍රශ්නේ දිගත්ත. අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය වඩන්න බැරිද දැන් මනෝ රූප හරහා? මනෝ රූප කියන්නේත් මොනවද කියලා? එහෙනම් මේ ලෝකේ අනිත්‍ය නැති එක දෙයක් කියන්න මට තියෙනවනේ. විපරිණාමයට යන්නේ නැති එක දෙයක් කියන්න තියෙනවනේ. අඤ්ඤතාවයට පත් වෙන්නේ නැති එක දෙයක් තියෙනවා නම් කියන්නේ. ස්ථිරව පවතින එක දෙයක් තියෙනවා නම් කියන්නේ. ඔය කියපේ එක දෙයක්වත් මේ ලෝකේ නැහැ. එහෙනම් ඔය හැම දෙයක් නිසාම බින්දේ ඔබට දුක ගේනවා මිසක් සැපතක් නම් ගේන්නේ නැහැ. ඒකයි කියන්නේ දුක කියන එක අවබෝධ කරන්න තියෙන දෙයක් මිසක් විඳින්න තියෙන එකක් නෙමෙයි. දුක විඳින්න කෙනාට පින්වතුනි ඒක තේරෙන්නේ නැහැ. දුක විඳින්න නෙමෙයි දුක අවබෝධ කරන්න. දුක අවබෝධ වෙන්නේ ඔන්න ඔය විදිහට. අනිත්‍යතාවය දැක්කේ නැත්නම් දුක කියන එක අවබෝධ වෙන්නේ නැහැ කවදා. අනිත්‍යතාවය දකිනකොට තේරෙනවා මේක අනිත්‍ය නිසා මහා දුකක් එනවා මට දැන්. අල්ලන්න ගියොත් නම් මහා දුකක් වෙනවා. අනිත්‍යතාවය දකින්න ඕනේ ඉස්සෙල්. ඔය හිත ගොඩ නගන වැඩ පිළිවෙලයි අනිත්‍යතාවය දැක්කන එන්නේ. ඒකෙන් දුක ගොඩ නගන හැටි පේන්න පටන් ගන්නවා. ඔය හිත ගොඩ නගන වැඩ පිළිවෙලක් තියෙන්නේ එහෙමනේ. ඔබ හිතන්න ආසද නැද්ද? හිතන්න ආසද නැද්ද? ආසයි. ඒකනේ ඔය හිත හිත යන්නේ. චතුත්ථ ධානයේදී ගියගෙන හිතන්න ආසද නැද්ද? ආසයි. නේව සංඥා නා සංඥායතන ඉඳ ගියා කියලා හිතන්න ආසද නැද්ද? ආසයි. සංඥා නිරුද්ධ වෙනකොට හග්ගල ගැසෙලා එනවා. ආ බෑ බෑ බෑ. මැරෙන්න බෑ. ඒක නිසා නේද පිංගුදේ සංඥා වේදිත නිරෝධය කියන එක. ඊහාත්මේදීම නිවන් දකින්නවා කියලා කියන්නේ. ඊහාත්මේ නිවන් සැප විඳිනවා වගේ වැඩක් කියලා කියන්නේ. ඇයි? හිත නිරෝධයි. එන හිතන්න කැමති හැම කෙනෙක් මොනෝ හරි දෙයක් ගැන හිතන්න කැමති. එන ඔය හිතන්න කැමති වෙනකොට පිනදෙන හිතන්න ඕනේ මම මේ හිතක් ගොඩ නැගුවා කියලා කියන්නේ මම මේ සංකතයක් ගොඩ නගන්නේ. දැන් මම මේ කියන දහම ටිකක් ගැඹුරුයි ඉතින් මොකද අහුවේ හිතක් ගන්න ඉතින්. දැන් රූපයක් කිව්වනම් ඔන්න ඔබට වැටහෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ ඇහැටවත් පේන්නේ නැති ඇඟටවත් ගන්න මේ කියන්නේ. ඉතින් හිතක් කියන එකත් ගොඩ නගනවා. එහෙනම් මේ හිතක් ගොඩ නගන්න ගියාම ඒ ගොඩ නැගෙන්නේ හේතු ටිකක් එකතු කරලානේ. එහෙනම් ওই හේතු නිරුද්ධ වෙනකොට ওই හිත නැවති ඵලයත් ඔහොම නිරුද්ධ වෙලා යනවානේ. ඉතින් එහෙනම් හිතක් ගොඩ නගලා කොහොමද සැපයක් ගන්නෙ? ව්‍යාපාර ගොඩ නගන එකක් කියන්නේ නෙවෙයි දැන් මේ කියන්නේ. දැන් කියන්නේ මොකද? අති සූක්ෂම දෙයක් ගැන. ඔබ දැන් ව්‍යාපාරයක් ගොඩ නගනකොට ඔබ දන්නවනේ කොහොමද වෙන්නේ කියලා. පවත්වගෙන ඉන්න නම් ගොඩ නගාගෙන යන්න ඕනේ. ගොඩ නගරේක නැවැත්තුවොත් මොකද වෙන්නේ? ආයි ඩොග් ගාලා වැටෙනවා. ඉතින් එහෙනම් තියාගෙන ඉන්න නම් ගොඩ නගාගෙන ඉන්න ඕනේ. හිත හේ හිතක ස්වභාවයත් ඕකම තමයි. හැබැයි ඊට වඩා අතිසියුම් හිතක් කියන එක ගොඩ නැගෙන්නේ ඔන්න ඔය විදිහට. හේතු ගොඩාක් එකතු වෙලා හැදෙන හිත හේතු නිරුද්ධ වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් හිතක් ගොඩ නගනවා කියලා කියන්නේ අන්තිමට මහ දුක. ඉතින් අනාගාමීත්වයෙන් පස්සේ පින් විදිහට තමන්ගේ හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් ඔය කටයුත්තට. මේ හිත ගොඩ නැගෙන වැඩ පිළිවෙලට හිත ඒකාග්‍ර කරගත්තාම පස්සේ තමන්ට තේරෙනවා මේ එක හිතක පවතින කාලයක් විතරයි මම කියලා එකෙක් ඉන්නේ. ඒකත් මේ ඒකාකාරීව පවතින එකක් නෙමෙයි. ඒකත් කැඩි ගැනි විනිවිදි වෙනසිලා යන එකක් ඒ තියෙන්නේ. ඔන්න ඔය தත්ත්වේ තේරෙනවා. දැන් මම මේ ඔබට කියන එකවත් තේරුම් ගන්න අමාරුයි. එහෙනම් හිතන්නකෝ දැන් අනාගාමිත්වෙන් එහාට ගිය උතුමෙක් හිතන දේ ගැන. ඒක නෑ ඒ හිත ගැන තමයි දැන් හිතන්නේ. කොහොමද මේ හිත ඇතිවිවි යන්නේ? අන්න එතකොට තේරෙනවා පින්වතුනි මේ හිත ඇතිවිවි යන වැඩපිළිවෙලක් නිසා. මෙතන මේ සත්වේ කියලා එකම මොහොතක්වත් පවතින අවස්ථාවක් නැහැ. දැන් මං කියපු එක අහගෙන ඔබ ඉන්නවා මිස මේක ඔබට තේරුම් ගන්න නම් තව ගොඩක් ඉස්සරහට යන්න ඕනේ. මේක අවබෝධයට ආවා කියලා කියන්නේ ඒ පිළිබඳ තියෙන අවිද්‍යාව සහ මුලින්ම දුරු කළා. ඒ කියන්නේ සත්වේක් පුද්ගලයෙක් ඉන්නවා කියලා තියෙන අවිද්‍යාව සහ මුලින්ම මක් වෙනවද? දුරු වෙලා යනවා. එහෙනම් අවසාන වශයෙන් දුරු කරන්න තිබිච්ච අවිද්‍යාවත් දුරු කළා. දැන් කවුද ඉන්නේ? අරහතුන් වහන්සේ. අවිද්‍යාව සහ මුලින්ම දුරු කළා ඉන්නේ. එහෙනම් ඒ අරහතුන් වහන්සේට කවුරු හරි ඇවිල්ලා බැන්නොත් එහෙම. උන්වහන්සේ නිකන් දැනේ දඩමතරනේ. නේ අපිට නම් දැනෙනවනේ අඩමතරනේ මේ බැන්නනේ කියලාවත්. නේ උන්වහන්සේට දැනේ දඩමතරනේ. නෑ. ඇයි? අපිට එහෙම දැනෙන්නේ ඇයි පින්වදනි? මානයක් තියෙන නිසා. මමෙක් ඉන්න නිසා මට වැන්නහම තරහයි. මමෙක් නැත්තම්. හිතෙන්නේ නැහැ වගේ. මමෙක් නැත්තම්. හැබැයි මමෙක් නැති බව කඩපාඩමින් එහෙම අරන් හරියනවද? නැහැ. අවබෝධයෙන්ම එන්න ඕනේ. අවබෝධයෙන්ම තමයි එහෙම එකක් තියෙනවා. දැන් මේක හරි වියද නේද? මේ හරි අමුතු දෙයක් නේද? මමෙක් නෑ කියන්නේ. ඔය වචන වලින් නිකන් කිව්වට මම නෙමේ, මගේ ආත්මෙ නෙමේ එහෙම කිව්වට. ඔය කියන ඒවා මහා බරපතල හරයක් තියෙනවා. හිතන්නකෝ මම කියලා කෙනෙක් නෑ කියලා. දැන් මම ඔබට කෙනෙක් ඉනෝ නිමල් කියලා. තමයි නිමල් පෙරේරා. මං එයා ගාවට ගිහිල්ලා කියනවා. ආ සුනිල් රණතුංග කොහමද? කියලා ඇහුවත් මේ ඌ බලයි මොකක්ද? ඈ එක්ක මුඩ පිස්සුද කියලා බලයි. නැත්නම් මං ගෝ නෑ නෑ ඔයා නිවලන ඔයා සුනිල් මේ රණතුංගම තමයි. එහෙම කිව්වොත් එහෙම කේන්ති යන්නේ නැද්ද? මේ මමෙක් නෙමෙයි. නම වෙනස් කළා කියන්නේ. මිනිස්සු නඩු දාන්නේ නැද්ද ඔයාලට? නමෝ දේශා නම ගන්න. මේ මගේ නම නෙමෙයි මේක වෙනස් කරන්න දෙන්න බෑ. එන හිතන්නේ යම් දවසක ඔබට වැටහුනොත් එහෙම පිංගුදනි. වැටහුනොත් නෙමෙයි දැන් කවුරු හරි ඔබට කියනවා මොකද්ද? මමෙක් නෑ. පිළිගනීද? ඈ? පිළිගනීද? මමෙක් නෑ. ඔතන මේ මමෙක් කියල එකෙක් නෑ. හිවොත් එහෙම පිළිගනීද? දැන්ටවත් පිළිගන්න පුළුවන්ද? ආ ඔය මේ කාලයත් ඉතින් දැන් බණ කිව්වනේ. නේ. ඒක නිසා ඔන්න පිළිගන්න. හැබැයි ප්‍රත්‍යක්ෂ වෙනවද? ප්‍රත්‍යේෂය වෙනවද? නෑ. ප්‍රත්‍යේෂය වෙන තරමට පින්වදිනේ ඔබට මාර්ගය වැළලා නෑ තාම. වැඩිච්ච කෙනෙක් ඉන්න පුළුවන්. ඒක උදෙසා ප්‍රත්‍යේෂය වෙන තරමට මාර්ගය වැළලා නෑ. එහෙනම් මාර්ගයේ ක්‍රමානුකූලව වැඩිගෙන යනකොට පින්වදිනේ ඔන්න ඔතනද ඔබට හොඳාකාරව ඔය කියන කරුණ තේරෙනවා. තේරෙනකොට ඔය සම්බන්ධව තියෙන මොනවා හරි අවිද්‍යාවක් තියෙනවනะ. ඔය මානෙය සම්බන්ධව තියෙන අවිද්‍යාව ආන්ගේ වෙලාවේදී පහ වෙනවා. ඒක මෙනෙහි කරගෙන යද්දී. අන්න ඒකයි පින්වතුනි ඔය චතුර්ථ ධානයේටපත් වීම හොඳයි කියලා ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙන්නේ. චතුත්ථ ධ්‍යානෙටපත් වෙන එක හොඳයි. හැබැයිපත් විය යුතුයමයි කියලා එහෙම කොහෙ හරි තියනවාද? එහෙම කියන්න බෑ. මොකද එහෙම නැතුව අරහත් වෙන්නපත් වෙන උතුමොත් ඉන්නවා. දැන් අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා මැරුණොත් කොහෙද උපදින්නේ? කොහෙද උපදින්නේ? සුද්ධාවාසය. සුද්ධාවාසය කියලා කියන්නේ මොන බ්‍රහ්ම ලෝකයක්ද? සුද්ධාවාසය කියලා කියන්නේ චතුත් අධ්‍යාන බ්‍රහ්ම ලෝකයක්. මේ චතුර්ථ ධ්‍යාන බ්‍රහ්ම ලෝකයක් නම් මැරෙන ඕනෑම මොහොතක ඒ උතුම ගිහිල්ලා උපදින චතුර්ථ ධ්‍යාන බ්‍රහ්ම ලෝකේ නම් ඒ කෙනාගේ සාමාන්‍ය මානසික මට්ටම මොන වගේද? චතුර්ථ ධ්‍යානික ස්වභාවයනේ තියෙන්නේ. එහෙනම් අර මහා දහජරා කාම අරමුණු වලින් එහෙම හිත වෙනස් කරන්න පුළුවන්ද? කාමයේ ඔස්සේ මේ හිත දුවනවද? නෑ. දුවන්න පුළුවන් එකම එකක් විතරයි තියෙන්නේ. ඒ තමයි ධර්මයේ ඔස්සේ. ධර්මයේ ඔස්සේ හිත දුවන්න පුළුවන්. එතන රූපයෝ කියලා කිව්වට අර දහජරා රූපයෝ නෙමෙයි. ධර්මයේ වගේ එකක් ඔස්සේ දුවන්න පුළුවන්. සාස්ත්‍රුන් වහන්සේගේ රූපේ වගේ දෙයක් ඔස්සේ දුවන්න පුළුවන්. ඒ කියන්නේ කාමයේ ජනිත වෙන්නේ නැති රූපපස්. විශේෂයෙන්ම අනාගාමී උතුමෙකුට නම් පින්වතුනි මේ ධර්මය හා සම්බන්ධ දෙයක්ම තමයි හිර වෙලා ඉන්නේ. අනාගාමී උතුමෙ. අර අනිත් කාම පස්සේ දුවන්නේ නැහැ. එහෙනම් ඒ උතුමට එතනින් එහාට මේ කටයුත්ත කරගන්න බැරි වෙන එකක් ගැන මොකද ඔබට හිතෙන්නේ? ආයි අර කාම අරමුණු පස්සේ හිත දුවන්නේ නැත්තම්. එහෙනම් ඉතින් දැන් දකින්න තියෙන එක දෙයයිනේ මොකද්ද? ඒ කියන්නේ පින්වතුනි අර මහ වේගෙන් කැරකිච්ච ගිනි බෝලේ අර ගිනි වලල්ලක් වගේ කැරකිච්ච ගිනි බෝලේ දැන් ස්ලෝ ඩවුන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් පේනවා ගිනි බෝල හතරක් විතර කැරගෙනවා. අනාගාමී කෙනාට එහෙම තමයි යෝග වෙන්නේ. ඉතින් එතකොට ඉතින් අවබෝධයට ගන්න ලේසි නේද? එහෙනම් චිත්ත ඒකාග්‍රතාවයකට ඇවිදිලා නේද තියෙන්නේ? එකක් අග්‍ර කරගෙන ඉන්නේ. මොකද්ද? නිවන අග්‍ර කරගන්න ලේසි එතනට ගියහම චතුත්ථ ධානයේදී ගිහිල්ලත් මඟ වඩන්න පුළුවන්. ඒක කරන්න ඕනෑ එහෙම කරන්න. එහෙම නැත්නම් පින්වදින පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණයෙන් ධර්මයේ මෙනෙහි කරන්න. ඉඳගෙන ධර්මයේ මෙනෙහි කරන්න. ධාන වලට යනවනම් ගියද? ධාන ගැන නෙමෙයි ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් තරම්. ධර්මයේ මෙනෙහි කරනකොට පින්වදින මේ අතහැරෙන්නේ නැව අතහැරියරි ගිහිල්ලා මේ කාමයේ අතහැරෙන්නේ. ඔබ අනාගාමීත්වයේ සාක්ෂාත් කරනවා. අනාගාමීත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ඔන්න ඔබට තියෙනවා ඊළඟ එකක් මොකද්ද? අන්න අර කියන අර ටික ඔබට පේන්න පටන් ගන්නවා. හාතරුන් වහන්සේගේ ධර්මයේ ධ්‍යාන හතරට වඩා මූලික තැන දීලා තියෙන්නේ මොනව හතරටද? මාර්ගඵල හතරට. මෙහෙමයි. දැන් කසින භාවනාවකින් චතුත්ථ ධානයේට ගියොත් චතුත්ථ ධානයේනේ ඉන්නේ. සෝතාපන්න කෙනෙක් කසින භාවනාව කරලා චතුත්ථ ධානයේට යනවා. අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. සෝතාපන්නෙක් හැබැයි. නැත්තම් නිවන් දකින්න බෑ. එහෙනම් සෝතාපන්නෙක් කසින භාවනාවක් කරලා හරි චතුත්ථ ධානයේට ගියොත් ඊටු ටික දැක ගන්න ලේසි. මොකද චතුත්ථ ධානයේට ගියාම කාමයෝ මුළුමනින්ම යටපත් වෙලා තියෙන්නේ. අනාගාමී නොවිච්ච චතුත්ථ ධානයට ගිය කෙනෙකුට කාමය මුළුමනින්ම යටපත් වෙලා තියෙන්නේ. නිකන් ආලෝක පින්ඩක් විතරයි ශරීරයත් පේන්නේ. ශරීරය පේනවා කියන්නේ දැනෙන්නේ. ශරීරය දැනෙනවා ආලෝක පින්ඩයක් විදිහට. එහෙනම් ඒ තරමට ඇඟ පසංගයක්වත් මේ අවයව චලනයක්වත් ඒ මොකුත් දැනෙන්නේ නැහැ. යන්තමට දැනෙනවා. මොකද හිත දැනගන්න ඕනේ. හිතට හැමදෙස්sem මොනවද? වේදනා සංඥා නගන්න ඕනේ නේ. අන්න ඒක නිසා දැනෙනවා නිකන් ආලෝක පුඤ්ජයක් වශයෙන් පවතිනවා. එහෙනම් එකම එක දෙයයිනේ දැනෙන්නේ. එහෙනම් ඉතුරු ටික. එහෙනම් හිතේ තියෙන සම්පූර්ණම ජවය දැන් යොදන්න පුළුවන් නේද අර කරුණට දැන්? ඒ වගේම තමයි අනාගාමී උතුමට. අනාගාමී උතුම රාගයේ ඔස්සේ, يعني මේ කාමයේ ඔස්සේ සැරිසරනවද? අන්න කාම වස්තු වගේ ඔක පස්සේ දුවන්න ඕනේ කියලා එහෙම යනවද? එහෙම එකක් නෑ. ඒක කාම රාග ප්‍රහීනයි, පටිග ප්‍රහීනයි. කාම රාගයයි පටිගයයි ප්‍රහීන කරලා ඉන්නේ උතුම. එනවා ආයේ උතුමට ගැටෙන්න අවස්ථාවක් එන්නේ නෑ කවදාවත්. ඒ උතුම ගැටෙන්නේ නෑ කිසි දෙයක් එක්ක. ඉතින් ගැටෙන්නේ නෑ කියලා කියන්නේ පින්දුර මොකද රාග අරමුණු ඔස්සේ සැරිසරන්නේ නෑ. ගැටෙන්න ගිහිල්ලා. අනාගාමිත්වය කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ තැන. හිතන්නකෝ කෙනෙක් ඉන්නව ගැටෙන්නේ නැතුව. කිසිම දෙයක් කරේ ගැටෙන්නේ නෑ. අන්න එහෙම උතුම එක අනාගාමී උතුම කියලා කියන්නේ. අන්න ඒ උතුම මොකද කරන්නේ? එයාට පුළුවන් අන්න ඒක සිහි කරන්න දැන්. මොකද්ද? මේ සත්වයා කියන්නේ කවුද? මේ හට අරගෙන තියෙන ස්වභාවය මොකද්ද? අන්න ඒ ටික දකින්නකොට තින්ගතුනි ඒ උතුමාට මෙච්චර කල් අවිද්‍යාවකින් වැහිලා හිටිය අය මොකද්ද? මෙතන ඉන්නවා කියලා කවුද? මම එක්ක ඉන්නවා කියලා. ආන්න ඒකට අරමුණු කරගෙන බලද්දි ධර්මයේ මෙනෙහි කරගෙන කරගෙන යද්දි ඔන්න පේන්න පටන් ගන්නව නෑනේ. එහෙම එකක් නෙමෙයි නෙමෙයි තන තියෙන්නේ. මේ හිත දකින්නවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. ධර්මයේ තුලින් හිත දකින්න. ධර්මයේ තුලින් හිත දකින්නකොට පේනවා මේ හිත කියන එක හටගන්නෙත් මෙන්න මෙහෙම දෙයකින්. එහෙනම් ඒ හටගත්ත හිත සංකාර හරහා ගිහිල්ලා විඥාන හටගත්තාම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකත් ජාති ජරා ව්‍යාධි මරණ වලට යනවා. ඒ ගියාට පස්සේ ආයි අවිද්‍යාවෙන් තව එකක් ගොඩනගලා දෙනවා. ඕන් ඔය හිත ඇති වෙන පටිච්ච සමුප්පාදය දකින්න. ඔය හිත ඇති වෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ කොතනද පින්වතුනි හිතක් ඇති වෙන්න තැන? පටිච්ච සමුප්පාදයේ කොතනද හිත ඇති වෙන්නේ? හිතක් කියන එක ඇති වෙන්න දැනක් තියෙනවනේ නේ. හිත හේවත් විඥානය. එහෙනම් විඥානය ඇති වෙන්නේ කොතනද? සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය මොකද? විඥාන. ඔන්න විඥාන. ආයෝ රවුමේ ගිහිල්ලා ඊළඟ විඥානෙට එන්න නම් කොතනද එන්නවද? ආය එතනට එන්න ඕනේ. සංඛාර පත්‍ය විඥාන. සංඛාර වලින් තොර විඥාන හැදීමක් තියෙනවද කොහෙද? නෑ. ඔව් විඥාන දෙකක් එකපාරේම හට ගන්න පුළුවන්ද? ඒත් බෑ. විඥාන දෙකක් එකපාර හට ගන්න ක්‍රම වේදයක් නැහැ. ඒ විඥානේ මැරෙන්න ඕනේ. ඒ විඥානේ මැරෙනකොට ගොඩ නැගීමේ දැඩි ආසාවකින් තව එකක් ගොඩ නගන්න හදනවා. තව එකක් හදනවා. ආන් ඒක තමයි කිව්වේ මොකද්ද? අபிසංකාර කියලා. ඒ අபிසංකාරයෙන් ඔන්න තව අபி විඥානයක් හදනවා. මේ පැවැත්ම උදෙසා හිතක් ගොඩනග ගන්න. ඒ ගොඩනගාගත්ත හිතත් ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහින් පැවැත්ම උදෙසා ගොඩනැගුවට පස්සේ ඉතින් මොකද කරන්නේ ඒක? පැවැත්මට ඕනේ නේ මේ හයෙන් කරුණු ගන්න පැවැත්මට. දැන් ඔබ මේ පොඩි කාලේ ඉඳලා ජීවත් වුණා කියලා කලේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන කියන හය පාවිච්චි කර කර එක එක දේවල් කළා. දේවල් ඉදී ඔබ දාගන්න අලුත් නම් මොනවද? මොනි ඩිසෝරි ගියා නේද? ඈ එකේ ඉඳලා පහවතරට ප්‍රයිමරි ඉස්කෝලේ ගියා. ඊට පස්සේ සෙකන්ඩරි ඉස්කෝලේ ගියා. ඊට පස්සේ ඉලෙවල් කළා. ඊට පස්සේ යුනිවර්සිටි ගියා. ඊට පස්සේ රස්සාවක් කළා. ඊට පස්සේ කසාද බැන්දා. ඊට පස්සේ ළමයි හැදුවා. ඈ ඊට පස්සේ ආයි කසාද කළා. ඈ දැන් ඔන්න මැරෙන්න පණ ආදින. ඔන්න ඔතන නිකන් දැන් ඇවිල්ලා තියෙනවා. හරි ඔය මැරෙන්න පණ ආදින දැන්ට ආවත් දැන් මැරෙන්න පණ ආදිනවා කියන්නේ මොකද්ද කරන්නේ? අද කනනාසේ දිව ශරීරයේ මන පාවිච්චි කරලා මොන හරි ගන්නවා. මොනවද ගන්නෙ? වේදනා සංඥා. එමේ ජීවත් වෙනවා කියලා කරන්නේ ඕක. හැබැයි ඉතින් කෙනෙක් කියනවා මම ડોක්ටර් කෙනෙක්. මම ඉංජිනේරුවෙක්. ඈ මම ඇකවුන්ටන්ට් කෙනෙක්. මම ගුරුවරයෙක්. ඈ මම අරකෙක්. මම මේකෙක්. ඔය ඔක්කොම කියන්නේ මොකද? මම නිලියක්. මම නළුවෙක්. ඔය ඔක්කොම කියන්නේ මොකද්ද? ඔය පුහු දෙයක් විතරයි. ඔය ඔක්කොම එකම එක දෙයක් කරන්නේ මොනවද? ඇතගන නාසේ දිව ශරීරය මන පාවිච්චි කර කර දේව කර කර ඉන්නවා මුළු ජීවිත කාලෙම. මේ ලෝකෙදි මුලින්ම ආපු බ්‍රහ්මය මොකද කොලි? ජොබ් එකක් එහෙම තිබ්බද? ඈ? රස්සාවකට එහෙම ගියාද කොහෙද? නෑනේ. ඒක මොකද්ද කලේ? ඔය ටිකම තමයි. වෙන මොනව කරන්නේ? පොඩ්ඩක් එනවා. ගන්නවා රසපුතුමෙන් පොඩ්ඩක් ඇඟිල්ලට. කල් ලෙව කා ගන්න ඕන පොඩ්ඩක්. ලෙව කලම්. වින්ද ආයේ උඩින් ගියා හුම් ගාලා ආයේ තව කොහෙන් හරි ලෑන්ඩ් කළා. නේද? ආයේ පොඩ්ඩක් කනවා. ඔය වටේ පිටේ සිරියාව බලනවා. ඔබ ලන්ඩන් වලට ඇවිල්ලා මුලින්ම වට පිට බලුවා ඇති මතකද? ඈ? අන්න ඒ වගේ. අන්න ඒ වගේ ওই විදිහට කටයුතු කරනවා. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔන්න ඔය හය ක්‍රියාවේ යොදවන එක තමයි ජීවත් වෙනවා කියලා කලේ. එහෙනම් දැන් අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනෙක් අවුරුදු 50ක කාලයක් තුල කළා තියෙන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන කියන එක මක් කරගත්තද? ප්‍රයෝජනෙට ගත්තා. ඒකේ ඒක තුල හිටියා. එච්චරයි. ඔය ටික තමයි කරගත්තේ. වෙන කිසි දෙයක් කරගෙන නැහැ ඔබ. මේ වෙනකොට. ඔබ පිනක් කරගත්ත නම් මොකද්ද කළේ? ඊළඟට අසකන නාසයේ දිව ශරීරයේ මන හොඳට පිනවන්නේ. අවශ්‍ය එනර්ජි එකක් නිපදව ගත්තා. පවක් කළා නම් මොකද කළේ? අසකන නාසයේ දිව ශරීරයේ මන කියන එක ටිකක් දුක් සහිතව විඳවන්නේ. දෙයක් නිර්මාණය කරගත්තා. එහෙනම් ඕකනේ කළේ. එහෙනම් දැන් මොකද්ද මෙයා මේ කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සංඛාර පත්‍ය විඥාන. ඥානයේ ගොඩ නැගුවහම, අවි විඥානයක් ගොඩ නැගුවහම, ඒ කියන්නේ පැවැත්ම උදෙසා දෙයක් ගොඩ නැගුවු ගමන් එයා මොකද කරන්නේ? එයාගේ තියෙන අනුගාමිකයන්ව මක් කරනවද? වහල් සේවයේ යොදවනවා. පවතින නම් මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඕක බලන්න ඕනේ. පැවැත්ම කියන්නේ ඔන්න ඕකට. ලෝකයේ පැවැත්ම කියන්නේ ඇහෙන් තොර, කනෙන් තොර, නාසයෙන් තොර, දිවෙන් තොර, ශරීරයෙන් තොර, මනෙන් තොර ලෝක පැවැත්මක් පණවන්න පුළුවන්ද? නෑ. එහෙනම් ලෝකයේ ඉන්ද්‍රියයන්ගෙන් පණවපු එක වැරද්දක් තියෙනවද? එහෙනම් මුළු ලෝකෙම ඔතන තියෙනව නේද? ඉතින් බලන්නකො මේ මන විසින් කරන වැඩපිළිවෙල. එහෙනම් අභිවිඥානේ හදලා දුන්න ගමන් එයා මොකද කරන්නේ? අරගොල්ලන්ව වහල් සේවය යොදලා එයා පවත්වගෙන යනවා. ඒක මාත්‍රයක්. මේ ඔබ ජීවත් වෙන්නේ මාත්‍රය. ලබ් ඩබ් නෙමෙයි. පපුවේ නම් තියෙන්නේ මොකද්ද? ලබ් ඩබ්, ලබ් ඩබ්. එතකොට එකක් ජීවත් වෙනවා කියලා හිතන්නේ නැහැ. ලබ් කියනකොට කීයක් මැරිලා ගිහිල්ලාද? ඈ? ලක්ෂ වාරයක් උපදිනා මැරිලා ඉවරයි ලබ් කියනකොට. ආයි ඩබ් කියන්න හම්බ වෙන්නේ නැහැ. අන්න එහෙම ක්‍රම වේදයක් තියෙන්නේ මේක ඇතුලේ. පුදුම සකස් කිරීමක් සකස් කරන්නේ මේ විඥානයේ විසින්. පැවැත්මට. එහෙනම් පැවැත්මට කරන්න නම් එයාගේ අනුගාමිකයන්ව පටපට ගාලේ යවල ඉවරලා ගන්න ඕනේ එළිය ඇතුළට. අරගෙන ඒක ඉවර වෙනවා. ඒක ඉවර වෙනකොට මහා දාහකින් ඉවර වෙන්නේ. මහා දාහකින් ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? ඔන්න එතනින් අරගෙන ආයි අර අවිද්‍යාව තියෙන නිසා එහෙනම් ඒක කරනවට කමක් නෑ බා. අපි තව එකක් හදමු. ඒක තමයි හැමදෙස්සෙම මොකක් කියන්නේද? අවිද්‍යාවේ නිගමනේ ඔන්න ඕකයි. ඒක කරනවට කමක් නෑ බා. අපි තව එකක් හදමු. එහෙනම් අවිද්‍යාවෙන් ඉන්න අම්මගේ නිගමනේ මොකද්ද? ඔය මිනිහා ගියාට කමක් නෑ දුවේ. උඹගේ තව ලස්සනේ අඩුවක් තියෙනවා. උඹ අපි තව එකක් බඳිමු. උඹට වයසක් තියෙන එකේ දැන් මොකද කරන්නේ? තව එකෙක් ගෙනත් දෙනවා. ඌත් යනවා. දැන් තව එකක් බඳිමු පුතේ. මොකද එකමාළුවයි ඉන්නේ. අම්මලා තාත්තලා කියන්නේ හරියටම කවුරු වගේද? අවිද්‍යාව වගේ. අවිද්‍යාව වගේ. හැමදෙස්සෙම මොකද කරන්නේ? ගොඩනගමු. ගොඩනගමු. ගොඩනගමු කිය කිය හදලා දෙනවා. ළමෙක් හදන්න ඕනේ පුතේ දැන් නම්. අනේ ළමයා හැදිලා ඌට අවුරුද්දක් වෙනකොට අම්මා තාත්තා මැරිලා. අම්මා තාත්තා රුණාට ළමයි හදපේ උන් දැන් මොකද වෙන්නේ? ඒක උන් මැරිලා ගිහිල්ලා අරුන් දහ දුක් විඳිනවා ළමයි හදාගෙන. දැන් මරන්නේ හදපේ උන්. ආදරේ ඉන්නේ දැන් ඉතින්. දැන් ළමයා එන්නේ ඉතින් ළමයාට ආදරේද? නැහැ. දැන් ළමයා ආවා. දැන් ඉතින් ආදරේ. අර අහක ගිය නයාව රෙද්දා සෙදාගත්තා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් අල්ලන් ඉන්න ඕනේ නැත්තම් කනවනේ. ඕකට ගිනි ගෙඩිය දුන්නේ අය. දැන් මැරිලා පෙරේත වෙලා තුවාල කකා ඉන්නවා. මේ ලෝක සම්මතේ මේ බන් අර අවිද්‍යාවත් ඕ වගේම නෙමෙයිද කියලා. මේ එක වෙනසිරා යනකොට ඕකට වඩා හොඳ එකක් හදමු අපි. යාත දැන් මොකද කරන්නේ? තව එකක් හදලි වෙලා දෙනවා. හැබැයි පේන හරි එහෙම එක නැත්තම් මොකද කරන්නේ? දැන් හොඳ එකක් පේන හරියේ නැත්තම් අරයි යනවා. කාය සංකාර වඩ වඩා කාය සංකාර වඩ වඩා මොකද කරන්නේ? මේ කය කය ඇතුළට නැගලා කය උස්සගෙන රොබෝ අරන් යනවා වගේ අරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඇස් දෙක අරලා ඒක බලනවා. ඒක බල්ලි වෙරලා එයාට ඕන ටික ආයෙ හදා ගන්නවා. ඉතින් මේ පුදුම මායාවකට අහු වෙලා ඉන්නේ. ඉතින් ඔය මායාව ප්‍රත්‍යක්ෂ කළා නම් කවුරු හරි කෙනෙක් ඒක නා කොහොමද පින්වතුනි තවත් ඔක ඉන්නේ? එයා රහතන් වහන්සේ නමක් ගිහි ජීවිතයක ඉන්න බෑ කියන එකයි අහන්න දෙයක් තියෙනවා. එක්ක උන්වහන්සේ පිරිනුවම් පානවා. එහෙම නැත්නම් උන්වහන්සේ පැවිදි වෙනවා. ඔය කරුණු දෙක වෙන්න ඕනේ. ඒ මොහොතේ. ඒ බොහොම ටික වෙලාවකින්. එක්ක උන්වහන්සේ පිරිනුවම් පානවා. එහෙම නැත්නම් උන්වහන්සේ පැවිද්දට යනවා. එහෙම ඉඳීමක් කරන්න බෑ. ඉන්න බෑ. රහතන් වහන්සේට මේ මුලාව තහමුලින්ම අවබෝධයි. ප්‍රත්‍යක්ෂය කළ දින තහමුලින් මා එක බින්දු මාත්‍රයක්වත් මේ ක්‍රියාදාමය තුළ උන්වහන්සේට අවිද්‍යාව නැහැ. ලෝකෙම දැනගත්තා කියලා නෙමෙයි කියන්නේ. රහතන් වහන්සේ මුළු ලෝකෙම දන්නේ නැහැ. ඔබ රහතන් වහන්සේ නමෙන් ඇහුවොත් එමෙ රොකට්නේ ක්‍රියාකාරීත්වය කියන්නේ කියලා. ඒක උන්වහන්සේට කියන්න බෑ. රහතන් වහන්සේ ඇහුවොත් කියයි. නමුත් රහතන් වහන්සේ අවිද්‍යාව ප්‍රහීණ කළ තියෙන මොනවද? ඒ සසර ගමනට තියෙන අවිද්‍යාව සියල්ල ප්‍රහීනයි උන්වහන්සේ. එනම් මේ වහල් සීව ගැන හොඳට බලාගන්න. මේවා පිංගුතරින් ඉන්න ගමන් හිතන්න. බන පොඩ්ඩක් අහලා සතියක් මේ ඉන්න මේ කාලකන්ණි මිනිසුන්ට අහු වෙලා ඉන්න එපා. ඊට පස්සේ ඊළඟ සතිය ආයෙ එනවා. පැය තුනක් බන අහලා ආයි ගිහිල්ලා රොත්තට වැටිලා ඒ රොත්තේ උඹෑ කීකී ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඇහිලා ආයි බන පොඩ්ඩක් අහනවා. ඉතින් ඔය වැඩ පිළිවෙලෙම ඉන්න එපා. හරක් රැළමැද්ද හිටියට කමක් නෑ පින්වතුනි. මම ඔබට කිව්වේ මේකේ ඔළුව උස්සන් ඉන්න කියලා. එතකොට සිංහ රාජ්‍යය පේනවනේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? හරක් රැළට වැන්නට කමක් නෑ පින්වතුනි. මේ මොහොතේ වඩන්න මේක. මේ කතා කරන මම පින්වතුනි ගත වෙන හැම තප්පරෙම මගේ මනස මම ගානකට වෙහෙසවන්නේ නැති හැම මොහොතකම පින්වතුනි මම මේ කාර්යය කරනවා. හැබැයි ලෝකයාට පේන්නේ නැහැ. අරුමතරේ මාත් එක්ක ඉන්න කෙනෙකුටවත් පේන්නේ නැති වෙයි. මම මේ මොකද්ද කරන්නේ කියලා. මං කියවන්නේ මට ඔබව නිවන් දක්වන්න තියෙන අමාරුවක් නැහැ මට. මට තියෙන්නේ මාව නිවන් දක්වන්න තියෙන අමාරුවක්. ඊට පස්සේ තමයි ඔබගේ නිවන් දැකීම ගැන මට හිතෙන්නේ. මම බෝධිසත්ත්ව නෙමෙයි. බෝධිසත්ත්වයන් වහන්සේත් මොකද්ද කරන්නේ මුලින්ම? තමන් නිවන් දකින්න. ඒකයි මම ඔබට කියන්නේ. මේ මට මේ දැඩි වූ ආයාසකින් මන් දඟලන්නේ මට නිවන් දකින්න. ඒ අවබෝධ වෙන කරුණ තමයි ඔබට පුළුවන් තරම් මේ දෙන්නේ. ඔබට තේරේ පිළිගන්නේ මගේ කියලා හැඟීම් නැතිලා යනවා. මගේ පිළිස් කියලා අමුතු හැඟීමක් එන්නේ නැහැ. ඒව වෙයි ඔබට. රහතන් වහන්සේනේ මේ මගේ අම්මයි මගේ තාත්තයි මගේ සහෝදරිය ඒව ප්‍රශ්න නැහැ. යුතුයකම් වක්කීම් තියෙනවා නවතර මගේ කියන හැඟීම් නැහැ. ඒ මේව ඔබටත් මතුවේයි ඔය ධර්මය අවබෝධ කරගෙන යද්දී. රහතන් වහන්සේට ඒව නැහැ. ඔබ වගේ සේක පුද්ගලයන්ට ඒව ටික අඩුවේවි යයි. ඊට පස්සේ මෙයා අම්මව කැටි ගාලා ගිහිල්ලා කවුරු හරි මොනෝ කරන්නද ඉතින්. ඒ තැනට එනවා. ධර්මය තමයි ඔබ මෙතනට ගේන්නේ. වෙන කිසිම දෙයක් ඔබ මෙතනට ගේන්නේ නැහැ. ධර්මය. මාව මෙතනට ගෙනාවේ කවුද? ධර්මය. ධර්මය තමයි මෙතනට ගෙනාවේ. ඉතින් ඔබවත් ගේන්නේ ධර්මය. ඒ නිසා පුළුවන් තරම් ධර්මය මෙනෙහි කරන්න. මේ කියන ගැඹුරු ධර්ම කාරණාවක් අරගෙන හොඳට මෙනෙහි කළ බලන්න. මේ විඥානික මායාකාරීත්වය දකින්න. දැන් ඔබ හොඳටම දකින්නනේ විඥානය කියන්නේ මායාකාරීක බව ඔබට හොඳටම පේනවනේ. රූපයන්ගේ තියෙන අසාරත්වය දකින්න. රූපය සාරයි කියලා මළු වලට දාගත්තා. ඒකයි මළු වල දැන් රූප තියෙන්නේ. ওই මළු ටික හිස් කරගන්න. ඒවා තියෙන තැන් වල තියෙන්න දෙන්න. එතකොට අදාළ වෙලාවට විතරයි ඒවා බහින්නේ. විඥාණයට මායාව හදන්න ওই රූප ගන්න බෑ එතකොට. රූපය සාරයි කියලා ගන්න එපා. රූපයන්ගේ අසාරත්වයේ යථාර්ථවත්ව දකින්න. රූපේ අසාරයි යක්. රූපේ අසාරයි. ඔක්කොම රූපේ අසාරයි කිය කී ඉඳලා හරියන්නේ නැහැ. යථාර්ථවත්ව දකින්න රූපේ අසාර බව. මොන රූපයෝද? හැම රූපයක්ම. එතන හැම රූපයක්ම කිව්වහම අතීත අනාගත වර්තමාන දුරලංග හීන ප්‍රනිත සියුම් ගන්න බාහිර අභ්‍යන්තර. ඔය කියන හැම රූපයකම තියෙන අසාරත්වය දකින්න. අතීතේ යම් රූපයක් තිබුණා නම් ඒක හැදුනේ කොහොමද කියලා දකින්න. වර්තමානයේ යම් රූපයක් පේනවා නම් ඒක කොහොමද හැදුනේ කියලා දකින්න. අනාගතයේ යම් රූපයක් හැදෙන්න තියෙනවා නම් ඒක හැදෙන්නේ කොහොමද කියලා දකින්න. හැදෙන විදිය දැක්කනම් හරියට ඒ හැදෙන විදියට අනුව මට වසඟේ පවත්වන්න බැරි බව හොඳටම තේරෙයි. එහෙම වසඟේ පවත්වන්න බැරි දෙයකට මං ඇලෙන්න ගියොත් එහෙම දුක ජනිත වෙන බව තේරෙයි. එහෙනම් ඇලෙන සුසු වස්තුවක් නොවන බව තේරෙයි. ඇලෙන සුසු වස්තුවක් නෙමෙයි නම් රූප පාඩුවේ හිටමුද? අරගෙන ජොග්ගාල මළු වලට දාගන්නේ නැහැ. පිංගතුනි මළු වලට පුරව ගන්න එක නවත්තලා මා සුද්ධ කරන්න පටන් ගන්නද? මළු වලට පුරව ගන්න එක නවත්තන්න මළු සුද්ධ කරගන්න පටන් ගන්න. මළු සුද්ධ කරන්න නම් මොකද කරන්න ඕනේ? ධර්මයෙන්ම මෙනෙහි කරන්න පුළුවන් තරම්. ධර්මයේ මෙනෙහි කරනකොට මළු සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවි යනවා. ඒ සුවේ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ සුවේ විඳින්න. එතකොට ඔය 1000 නැතිලයි. ඔය 1000 ඔක්කොම තියෙන්නේ ඔන්න ඕවා නිසා. ඔබ දන්නේ ඔබ කොච්චර රූප වලට ඇලිලාද කියලා. ඒකයි මන රූප අල්ලන්නේ ටග් ගාලා. වේදනාත් එහෙමයි. වේදනාත් ටග් ගාලා අල්ල ගන්නවා මේ ගිහිල්ලා. අතීතයේ යම් වේදනාවක් තිබුණා නම් ඔය වේදනාව ආවේ කොහොමද කියන එක බලන්න. අතීතයේ යම් වේදනාවක් තිබුණා නම් ඒ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආව මිසක් උඩින් වැටුනේ නැහැ. එන ස්පර්ශයක් වුණා නම් අන්නේ ස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ. එහෙනම් ඒවා තමන් වශයෙන් තියන්න බෑ. ඒක තියෙන්නේ මේ ස්පර්ශ වශයෙන්. බලන්න හේතුවකින් හැදෙන හැටි. ඒකයි මේක කියන්නේ බෙදෙන්නේ බුදුදහම කියලා කියන්නේ බොහොම තර්කානුකූල දෙයක්. නිකන් උඩින් වහන්න බෑ. හැදිමිටේ නූණ දිනාට නිවන් දකින්න බෑ. එද හැදිමිටේ නූණ කියන්නේ කාන්තාවන්ටද? නෑ. පිරිමිත් ඉන්නවා හැදිමිටේ නූණ තියෙන. පොඩ්ඩක් තර්ක කරන්න පුළුවන් හැකියාවක් එන්නෝනේ මේක දකින්න. තර්කානුකූලව මේක දකින්න. වේදනා කියන එක හටගන්න විදිය බලන්න. වේදනාව කියන එක හටගන්න ක්‍රමානුකූලව බලන්න. පින්වදින වේදනාව කියන එක කොහොමද හටගන්නේ? ඒ වේදනාව එහෙනම් මේ විදිහට හට ගන්නවනේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් හටගන්නේ. එහෙනම් ඒ ස්පර්ශයේ එන්න නම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ගැටෙන්න ඕනේ. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි හැදෙන්න ඕනේ. නාසයයි ගන්ධයයි ගාන විඤ්ඤාණයයි හැදෙන්න ඕන. ওই විදිහට ওই ටික හැදිලා එන ස්පර්ශයෙන් ඒ ස්පර්ශයෙන් නම් වේදනාව කියන එක හටගන්නේ. නිකමට හිතලා බලන්න වේදනාව කියන එක කොහමද ඔබ වසඟේ තියන්නේ? එහෙනම් වේදනාව කියලා යමක් මේ ලෝකේ පවතිනවනම් ඔය වේදනාව කියන ඒවා මගේ වසඟේ තියන්න බැරි නම් අපිට ඕනේ කැමැත්තේ තියන්න බැරි නම් වේදනාවක් කියලා කියන්නේ හිත තියන්න ඕනේ වස්තුවක්. ආසාවෙන් අල්ලගන්න ඕන එකක්. ඒ කාන්තේම දුකකටපත් වෙන එකක්. ඒක විසින් දුකකටපත් කරවනවමනේ අනිවාර්යයි. ඔබට ඕනේ මොන જાතිය වේදනාවද? ඔබ කැමති જાතිය වේදනාවනේ. දැන් සැප වේදනාව කිව්වම කියන්න මට එක සැප වේදනාවක් බලන්න. සැප වේදනාව කියලා જાතියකුත් නැහැ. වචන වලින් තියෙනවා. මං කියන්නේ ඔබට සැප වේදනාව කියලා එකක් කියන්න පුළුවන් එකක් තියෙනවා. එහෙම එකක් නැහැ හිතාගන්න. මොකද ඒ කියපු සැප වේදනාව ඊට තප්පරයකට පස්සේ සැපක් නෙමෙයි දුක. එහෙනම් දැන් ඔබ ඔය මොකක් හරි ඔබට ඕනේ වේදනාව හොයන්නේ. ඔබට ඔය හොයන වේදනාව ඔබට ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ වේදනාව හේතුන්ගෙන් හැදෙන්නේ. හේතුන්ගෙන් හැදිලා හේතු නැති වෙනකොට හේතු වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනවා. හේතු නැති වෙනකොට විපරිණාමයට යනවා. අන්න එහෙම එකක් වේදනාව කියලා කියන්නේ. ඕක අල්ලගෙන රමණේ කරන්න ඕන එකක් නෙමෙයි. එහෙනම් අතීතයේ තිබිච්ච වේදනාවක් මතුමතු සිහි කර කර ඒක අනාගතයේදී ලබන්න ඕන කියන හැඟීමක් එනවාද එතකොට? ඕක සිහි කළා දැම්මනම් ඒකයි කිව්වේ ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න. ඔය වේදනාව ඔක්කොම තියෙන ඒවා. ඔය අල්ලගෙන තියෙන ඒ මට්ටමට හදා ගන්න වේදනාව කියන ඒවා. ඊළඟට සංඥා කියලා කොටසක් තියෙනවා. සංඥා කියන්නේ පින්වතුනි මොහොකින්ද සංඥා හැදෙන්නේ? ස්පර්ශයෙන් හැදෙන්නේ. ස්පර්ශ ආහාරයෙන් සංඥා කියන ඒවා හැදෙන්නේ. එහෙනම් ස්පර්ශ ආහාරයෙන් නම් ওই සංඥා හැදුනේ. ස්පර්ශය වෙනස් වෙනකොට සංඥා වෙනස් වෙනවා. ඔබට රූප ස්පර්ශයක් වෙනකොට රූපයන් නිසා සංඥාවක් වෙනවා. ඒත් එක්කම ගන්ධයක් අහම આવොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඒකට අදාළ වෙන ස්පර්ශයක් වෙනවා. මේ සංඥාවක් වෙනවා. එහෙනම් ওই විදිහට නේද මේ සංඥා කියන ඒවා ගොඩ නැගෙන්නේ? එහෙනම් ස්පර්ශය මොකද්ද? ඒක නදාලව සංඥා ගොඩ නැගිනවා. එහෙනම් ස්පර්ශය කොහොමද ඔබ වශයෙන් තියෙන්නේ? කොහොමද ඔබට ඕනේ ඒවා කරන්නේ ස්පර්ශය? ඔබට ඕනේ සංඥා කොහෙද ගොඩ නැගෙන්නේ? සංඥා කියන ඒවා ගොඩ නැගෙනවා, ගොඩ නගනවා නෙමෙයි. මම හොඳ උදාහරණයක් කියන්නම් ඔන්න. හිතන්නකෝ මෙහෙම. ඔබට කවුරු හරි කියනවා ඔබගේ තාත්තා මහා දරුණු කාමුකේ කියලා. තවදමකෝ දැන් ඔබට අහගෙන ඉන්නත් බෑ මේක. හරියට කාමයේ පස්සෙම දුවන කෙනෙක් කියලා කියනවා. කාමයේ කිව්වේ ස්පර්ශකාම. ස්පර්ශකාමයේ පස්සේ දුවන කෙනෙක් කියලා කියනවා. ඒ කියලා ඔබගේ ඔළුවට ඔය දානවා. දැන් අර ස්පර්ශයෙන් ආවේ සංඥාවක්නේ. දැන් ඒ සංඥාව ඔලුවට දැම්මා. පොඩි ඒකටවත් ඉන්න දෙන්නේ නැහැ. ආදි වශයෙන් කියනවා. එතකොට ඔබගේ තාත්තා ළමෙක්ව වඩා ගන්නවා. ඔබගේ ඉන්න ගෑනු දරුවෙක්ව වඩා ගන්නවා. ඒ ගෑනු දරුවා වඩාගෙන අවදිම ඒ තාත්තා ඒ ගෑනු දරුවාට කිස් එකක් දෙනවා. ඒ කිස් එක දකින්නකොට මොකද ඔබට ඔලුවට එන්නේ? දැන් එහෙනම් ඔබට පුළුවන්ද දැන් ඔබ කැමතිද ඔබගේ තාත්තා ගැන එහෙම හිතන්න? ඔබ කැමතිද ඔබගේ තාත්තා ගැන එහෙම හිතන්න? නෑ. නමුත් එන සංඥාව මොකද්ද? එහෙනම් කොහොමද විදින් සංඥාව ඔබ වශයෙන් කියන්නේ? සංඥා එන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශ නිසානේ සංඥා ගොඩ නැගිලා එන්නේ. දැන් ඔබ කැමති නැති එකක් නේද මේ ආවේ? තාත්ත ගැන එහෙම හිතන්නවක් කැමති නෑ. දුක් ගාලා ආව එක පාට. එහෙනම් සංඥා කියන්නේ තමන් වශයෙන් තියන්න පුළුවන් එකක් නෙමෙයි. ස්පර්ශ නිසා හටගන්න. එහෙනම් පිටින් ඔය සංඥා නිසා ජීවත් වෙන්න ඕනේ කවදා හරි. සංඥා ගැනීම නිසා ජීවත් වෙන වැඩක් තියෙනවා. සංඥා කියන්නේ මහා පහත් දෙයක්නේ. අපි පහත් හෝ උසස් හෝ අපි වශයෙන් තියෙන එකක් නෙමෙයිනේ. අපිට ඕනේ ඕනේ වෙලාවට එන එකක් නෙමෙයිනේ. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන්නේ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන එකක් තණ්හා කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දුකකින්නේ කෙලවර වෙන්නේ. එහෙනම් ඔන්න ඔය අර ඔන්න ඔය ස්වභාවයෙන් පින්විතනි සංඥාව කියන්නේ ගිනි ගොඩක් විදිහට දකින්න බැරිද? එහෙනම් සංඥා කියලා කියන්නේ මහා ගින්දරක්. පිච්චෙනවනේ. ඒ කාන්තේම පිච්චෙනවනේ. එන හැම මොහොතකම සංඥා නගා ගන්න බැරිද? අර අර අර අරක උළුවට වැහලා තියෙන කෙනෙක්, හිතට වැහලා තියෙන කෙනෙක්, පාරේ යනකොට තව තව තාත්තා කෙනෙක්. දරුවෙක්ව වඩා ගන්නවා. ඩොග්ගල මොකද නැගිටින්නේ? අර සංඥාව නේද? දැන් කැමතිද ඔය සංඥාව එනවද? නෑ, එනවනේ. සංඥාව වෙනක නවත්තන්න පුළුවන්ද? නැහැ. ස්පර්ශය ආවනම් ස්පර්ශයෙන් සංඥාව එනවා. එහෙනම් පිටින් ඔය සංඥාව කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදිලා මතුවලා එන එකක් මිසක් ස්පර්ශ විතරක් නෙමෙයි. තව ගොඩාක් හේතු තියෙනවා සංඥා ගොඩ නැගෙන්නේ. නමුත් මූලිකව ආහාරයක් වශයෙන් ස්පර්ශය තමයි එන්නේ. එහෙනම් එහෙම ප්‍රත්‍යයෙන් නම් මේ ගොඩ නැගිලා එන්නේ පිටින් මේකේ මොනවද තියෙන හරය? ඔබ දුකටපත් කරනවා මිසක් මේක කවදාවත් ඔබ සැපවත් කරන්නේ නැහැ. පින්වදිනේ ඔබව සැපවත් කරනවා නම් ඔය එකක් හරි පින්වදිනේ ඔබ ඉන්නේ එකම හිතකනේ. මොකටද ඔබ තව හිත හදන්නේ? ඔය එකකින් හරි ඔබව සැපවත් කරනවා නම් ආයි තව තව හිත හදන්න ඕනේද? එක සංඥාවක් ඇතිනේ. ඒ සප සංඥා මොකක් හරි ඒ සංඥාවේ හිටිය හැකිනේ. එහෙනම් තව සංඥා හදන්නේ මොකටද? තව තවත් සංඥා හැදෙන්නේ මොකටද? ස්පර්ශ අරහ ගිහිල්ලා. ඒක සපවත් නැති නිසා. එහෙනම් අනාදිමත් සංසාරේ ඉඳලා හදාගෙන හදාගෙන හදාගෙන ආවේ. තාමත් හදන්නේ. ඉතාලම මේ සැප සංඥාව ආවේ නැද්ද මොකක් හරි? ඔබට සැපගෙන දෙන සංඥාව? ඒක ආවට පස්සේ මට කියන්න. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? ඒකට නතු වෙලා ඉන්න තියෙන්නේ. අය අනිත් ඒවා හොයන්න දෙයක් නැහැ නේ. මේ සංඥාව තියෙනවානේ, මේ සංඥාව ඉන්න තියෙන්නේ. එහෙම ඒව නැහැ. ස්පර්ශය මොකද්ද? ඒකට අදාළව ආවා. ස්පර්ශය නැති වෙච්ච ගමන් නැති වෙලා ගියා. ඕක තමයි විදිය. මේ ඕකට හිත තිබ්බොත් එහෙම. දැන් ඉතින් මහ දුක. දැන් මේ කියන ඒවා පින්වතුනි ඉතින් ගෝචර නැති වෙන්න පුළුවන්. ගොඩක් දුරට ගෝචර නැහැ. ඇත්තම කියනවනම්. මෙතන ඉන්න මෙතන දැන් මේ ඉස්සරහ ඉඳගෙන බණහන පිරිසකින් 1%කටවත්. මම මේ කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් ඉතින් අහලා මේක පැහැදිලි කරගන්න ඕනේ ඉතින්. විස්තර විග්‍රහ කරගෙන තව ඉස්සරහටත් කතා කරමු ඉතින්. ඔයදී සංඥාව අරමිය ආවට පස්සේ ඉතින් හරි අමාරුයි. ඔව්. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි කියලා වඩනකොට. එතන තියෙන්නේ මොකද්ද? නිරෝධ සංඥාවේ කොටසක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ නිරෝධෝ නිබ්බානන්ති. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. මේ සියලු සංස්කාරයන්ගේ සමතයක් තියෙනවනะ. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. මේ සියලු චන්දරාගයන්ගේ බැඳීමෙන් අයින් වීමක් තියෙනවනේ. තණ්හාවේ ප්‍රහීණයක් තියෙනවනේ. එහෙමයි ශාන්ත, එහෙමයි ප්‍රණීත. ඒක තමයි කිව්වේ නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීත. ඔය ඔක්කොම තියෙන නිවනේ. එහෙනම් නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි කියලා වඩන වැඩපිළිවෙලේදී මේ මාර්ගයේ වැඩෙනවා. හැබැයි ඒවත් හොඳට අවබෝධයෙන් වනේ වඩන්න. වචන මාත්‍ර නම් කියලා වැඩක් නැහැ. ඔව්. ඒකයි මම ගිය සතියේ කිව්වේ කර්මස්ථානයක් කියලා කියන්නේ මොකද්ද? බෙහෙත් ගුලියක්. ඔක්කොම දාලා කොටලා කරලා තම්බලා ඉස්මාරගෙන ඒවා හින්දෝලා ඊළඟට ටිකක් වේලවලා ඊළඟට ගුලි කරලා හදාගත්ත ගුලියක් තමයි ඔය කියන්නේ. එහෙනම් ඕක විස්තර කළොත් එහෙම කර්මස්ථානයක් විස්තර කළොත් එහෙම පින්වදිනේ මුළු නිවනම එතන තියෙන්නේ. මුළු බුදුදහමම එතන තියෙන්නේ. ඒවට තමයි කර්මස්ථාන කියන්නේ. ඉතින් මේවා පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වෙයි. හැබැයි පින්වතුනි නිතර නිතර අහලා මේ දේවල් නිතර නිතර විග්‍රහ කරගත්තොත් මේවා තේරෙයි. ඒකයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් එක්ක ඉන්න එක වටිනකම තියෙන්නේ. දැන් ඔබට අර වගේ තැන්වලට ගියහම ඒක උත්තරමේ විවේක සුවයෙන් ඉන්නවනම් පොඩ්ඩක් උන්වහන්සේ ගාවට ගිහිල්ලා ස්වාමීනි කොහමද? සපසනීප කොහමද? හොඳින් ඉන්නවද? ඔය ටික අහලා ඉවර වෙලා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක කොහමද වෙන්නේ? අන්න එතකොට පින්වතුනි පැය කාලක විනාඩි 20ක විතර සංවාදයක් ගියාම ඔන්න ඔබට තේරෙනවා මොකද ඇත්ත. හරි හරි දැන් මට තේරුණා. දැන් මොකද කරන්නේ? ආන් ඒක අරගෙන ගිහිනා දැන් වඩනවා. ඉතින් නිවන් දකින්නවා කියන එක මහ ලොකු දෙයක් වේද එතකොට? දැනුත් ඔක කරන්න පුළුවන්ද? පුළුවන්ද? ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මට ඊළඟ මාසේ දෙවෙනි සතිය තමයි නිවාඩු. මං එන්නේද? නිවන් දකින්න කතා කරා. සෝතාපන්න වෙන්න පුළුවන් බණ අහලා. මහරහත් පදවියක් ලබන්න නම් මේ කාලේ මං හිතන්නේ. එහෙම හිතෙනවා නම් ඔබට මේ ගිහි ජීවිතයේ ඉඳගෙන මේ වැඩ ටිකක් කරගෙන දරුවන්ගේ මල්ලන්ගේ වැඩත් බලලා රාජකාරී ටිකක් හොඳට කරගෙන රහත් වෙන්න කළා බලන්න. මට නම් එහෙම බෑ පින්වතුනි. ඒක නිසා මුළු ලෝක සත්‍යය මඬා වැළපුණා. මම නම් මේ ගමන යනවා. මොකද හේතුව? අනාදිමත් සංසාරික මට හිටපු දෙමාපියෝ පෙරේතේ උනේ. මේ අද්දවේදී මන් නිවන් දකින්න. ඒක නිසා මම ඒ අයට කරන ලොකුම ද්‍රෝහිකමක් වෙනවා. මම මේ අවස්ථාවේදී නිවන් දැක්කේ නැත්තම්. ඒ නිසා පින්වදෙනි මට මේ ලෝකෙ ඉන්න කවුරු විරුද්ධ වුණා? මම මේ ගමනේ යනවා. ඒකට කලින් මැරුවොත් හෝ මරලා දැම්මොත් හෝ මැරුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මැරෙන්නේ නිවන් දකින්න ඉන්න බලාගෙන. ඒ නිසා මොකේ ඉපදුණත් ඊළඟ එකේ ඊට පස්සේ කරන්නේ මොකද්ද? නිවන් දකින්න එක තමයි. ඒකයි මම කියන්නේ. වින්කලව දිව්‍ය ලෝක යනයි හිතනවාද කියලා දිව නිවන් දකින්න පටන් ගනී කියලා ගිය ගම. ඈ පටන් ගනී කියලා නෑ. ඔය ටික විඳින්න ගන්නවා ඊට පස්සේ. ඇයි ඉතින් ධර්මයේ බින්දු මාත්‍රයක් ගන්න නෑනේ. ධර්මයේ තියෙන්නේ වැ නිවන් දකින්න. ඒකයි වැඩේ. මේ මාර්ගයේ ගිය කෙනෙක් වින්නතුනි මාර්ගය කෙලවර කරන්න කලින් මලොත් එහෙම මොකද වෙන්නේ? එයා ආයතනක උපදිනවා. හැබැයි උපදින්නේ මොකක් අරමුණු කරගෙනද? නිවන අරමුණු කරගෙන උපදින්නේ. ඒක නිසා එයාට මාර්ගය හැදිලා එනවා. කොහොමද ඒක කරගන්නේ? එයා වටේ තියෙන සිරියාව බල බල ඉන්නේ. ඉතින් ඒකයි ක්‍රමවේද. මෙහෙමයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හිතක් පවතින්නේ බොහෝ මේ හිතක ආයුෂය බොහෝම අඩු නම් අඩුයි කියලා පිළිගන්න. ඒ අඩු හිතකින් හටගන්න කරන කර්මයකින් හැදිලා එන විපාකේ කොහොමද අද්දව ගන්න කියන්නේ කියලා. බොහොම හොඳයි ප්‍රශ්නේ. මම මෙහෙම එකක් අහන්න. ඔබගේ අතේ බෝලයක් තියෙනවා. ඔය බෝලෙට ඔබ දෙනවා ප්‍රවේගයක්. වේගයක් දෙනවා අතට. අතින් දෙනවා වේගයක්. ඊට පස්සේ බෝලේ යනවා නේද? ඔබ බෝලෙත් එක්ක යනවා නෑ. ඔබ නිදහස් කළා. ඒ නිදහස් කරපු එක යනවා. ඒකයි ජවන හිත් කියලා කියන්නේ. ජව හොද්දට ජව නගල නිදහස් කරා නම් නිවන් දක්නා ජාති දක්වාම මොකද වෙන්නේ? බෝලේ උඩ කොයි මොහොතේ දොස් ගාල වැටෙනවා එතන ඉන්නේ කාට මේ අද නිදහස් කරපු කාට නෙමෙයි වැටෙන්නේ ඒකගේ සිත් පරම්පරාව යනවනේ ওই විදියට ගිහිල්ලා අනේ මොකද වෙන්නේ ආත්ම පං කෝටියක් ඉදර ගිහිල්ලා ඉවරලා ඔන්න ඇවිල්ලා ඉන්නව කවුද රහතන් වහන්සේ නමක් දැන් දැන් මොකද වෙන්නේ පරම්පරාවේ උරුමේ ගනි ජොග් ගාල වැටෙනවලු ඉවර මුගලන් මහරහතන් වහන්සේට උනේ මුගලන් මහරහතන් වහන්සේ උනේ මොකද? පරම්පරාවේ උරුමේ හම්බුණා. පරම්පරාව කිව්වේ අම්මලා තාත්තලා කියක නෙමෙයි. මේ තමන් යන පරම්පරාවක් තියෙනවනේ. හිත පරම්පරාවත් එක්ක උපදින ක්‍රමවේදයක් තියෙනවනේ. නේද? ගියාත්මාවේ බල්ලෙක් වුණා. ඒකගේ හිත පරම්පරාවත් මේ අනේ එක්කෙනාගේ හිත පරම්පරාවත් බැලුවොත් එහෙම එක දිගටම බැලුවොත් එහෙම ඒක පරම්පරාවක් නේ යන්නේ. එහෙනම් පරම්පරාගත උරුමයක් තියෙනවා. ඒ උරුමේ තමයි මුගලන් මහරහතන් වහන්සේට අන්තිම මොහොතදී වැටෙන්නේ. පරම්පරාවෙන් හොඳ උරුමත් වෙනවා. නරක උරුමත් වෙනවා. ඒකයි හිතෙන් ජවනගල තමයි ඒව කරන්නේ. ඒකයි දැන් පළවෙනි ජවණයෙන් වගේ ඉම නිදහස් කරන්න ඒව තියෙනවනේ. ඒකර ඒව මොනවද? ditta dhamma vedaniya karma කියලා කියන්නේ. නේද? ඒ ditta dhamma vedaniya karma කියලා එකක් එනකොට පින්වදෙනි. ඒවට වැඩි ආයුෂයක් නැහැ. මේ අද්දවේට විතරයි ඒකේ ආයුෂ තියෙන්නේ. මොකද ඒව මහා ලොකු ජවන වලින් නෙමෙයි එන්නේ. හොඳට ජවන ගල හැම දැම්මනම් බෝලේ. දැන් ඔය ක්‍රිකට් ගහනකොට බෝල් දාන්නේ. නේද? පන්දු යවන කෙනා බොහෝම හොඳට ජවන ගල පන්දුවක් යවුවොත් එහෙන මොකද වෙන්නේ? ඈ? නේද? ඒක බොහෝම වේගෙන් යනවා. ගොඩාක් දුර ගිහිලා තමයි ඒක නතර වෙන්නේ. ඒ වගේම බොහොම හිමින් පන්දුව දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඈ? කඳුළු රකින්නා ගාවම පන්දුව නතර වෙනවා. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ජව නගන ජවයේ හැටියට තමයි කරතව්‍ය කරන්නේ. ඒ කිරිලා ඒ විනාශ සිද්ධ වෙන්නේ. ඕ හොඳ වැඩ පිළිල සිද්ධ වෙන්නේ. මේ වගේම තමයි ඉතින් භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා මම මෙහෙම මේ විහාරයට මල් පූජා කළා මේ සාස්ත්‍රුන් වහන්සේට මම මල් පූජා කළා ප්‍රාර්ථනා කළා මේ උන්වහන්සේ මෙහෙම එකක් මේ මෙහෙම දේශනාවක් කළාද මෙහෙම අග්‍රස්ථානයේ දෙද්දි මම ඒ වෙලාවෙ ඉතින් ඉඳගෙන ඒ අග්‍රස්ථානයේ ප්‍රාර්ථනා කළා ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද මට මේක ලැබුණා එහෙම කියන්නේ නේද ඒ කියන්නේ මොකද්ද පරම්පරාවේ මේදී මේ කටයුතු කළා දැන් ඒ පරම්පරාවේ උරුමය ඔන්න මට දැන් ලැබුණා අම්බපාලිටත් ලැබුණේ පරම්පරාව උරුමය නේ ඈ ඕමපාදික උප්පත්ති සිද්ධ වුණා නැත්නම් සංසේජිත වගේ ඊළවදී ගණිකාවක් වෙන්න සිද්ධ වුණා ඔය ලැබෙන පරම්පරාව උරුම එහෙනම් මේ අද්දවීම කරන්න ඕනද ඔක්කොම නෑ නෑ ඔබ කරගත්ත පරම්පරාව උරුමේ තියෙනවා හම් වෙයි ඉස්සරහට යන්න තියෙන්නේ ටික ටික ඉස්සරහට එතකොට පින්වදිනේ අදාළ තැනින් වල වැඩි සමහර වෙලාවට මල් වැටේ, සමහර වෙලාවට ගල් වැටේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගල් වැටෙනකොට ලොකු ප්‍රශ්නයක්. එතකොට මතක් වෙනවා දෙයියෝ බුදුන්. අපි දෙයියෝ බුදුන් අදහගෙන ඉන්නේ. අපිට වැටෙනවනේ ගල්. එහෙම කියනවා. ඉතින් ඔක අනිත් පැත්තත් කියන්න බැරියයි. අපි දෙයියෝ බුදුන් අදහගෙන ඉන්නේ. අපිට මල් වැටෙනවනේ. කවුරුත් කියනවද එහෙම? නෑ. ඕකයි කියන්නේ තුච්චයි නින්දිතයි. තුච්චයි නින්දිතයි. මිනිහෙක් එල්ලෙන්න ගියාම එල්ලෙන්න උවමනාව තියෙන මිනිහා එල්ලෙන්න ගිහිල්ලා කඹේ කැඩුනොත් ඒ මිනිහා කඹේට බයිනවද නැද්ද? බයිනවා. ඒ කඹේටම ගෙදර මිනිස්සු අනේ හොඳ කඹේ මේක කැඩුච්ච හින්දා මේකව බේරුණා කියලා කියනවා නේද? එහෙනම් කඹවලද ওই ප්‍රශ්නේ තියෙන්නේ? නෑ. එහෙනම් මේ දුක කියන එක හෝ සැප කියන එක මිනිස්සු ජනිත කරගන්නේ මොකද්ද? තමන් කැමති දේ ලැබීම සැපයක් ලෙසත් තමන් කැමති දේ නොලැබීම දුකක් ලෙසත් දකින මානසික මට්ටමක තමයි මිනිස්සු ඉන්නේ. ඒකයි පින්වතුනි කෙනෙකුට දුක තව කෙනෙකුට සැපක් වෙන්නේ. තව ප්‍රශ්නයක් දෙකක් තිබුණා. එකක් නම් දැන් කතා කරන්න සුදුසු නැහැ. ඒක මේ විඥානික හට ගැනීමක් ගැන, සත්වයාගේ හට ගැනීමක් ගැන කතා කරන එක. අපි ඒක පසුවට කතා කරමු. ඉතින් පින්වතුනි දැන් එහෙනම් ඔබට කරන්න තියෙන කාරණාව තමයි දැන් මේ හැම දේශනාවකම ඔබට යමක් තේරෙනවා. මේ සාරාංශ කළා මම දෙයක් කියන්න. මට එදා මරණය තේරුණාට වඩා අද මරණය තේරෙනවා. ඔබටත් මේවා ඉස්සරහට වෙයි. එදා මාත් හිතන් හිටියේ මැරෙන්නේ නැහැ කියලා තමයි. මැරෙන්නේ වයසට ගිහිල්ලා කියලා තමයි. ඔබ තාමත් හිතන් ඉන්නේ එහෙමයිනේ. මැරෙන්න තව කල් තියෙනවා කියලානේ. ඊළඟ මොහොතේ මැරෙයිද දන්නේ නැහැ කියලා හිතාගෙන නැහනේ. ඇත්ත කතාව ඒකනේ. ඒකත් ලොකු අවිද්‍යාවක්නේ. ඔබ ජීවිතෙත් ඔබ වසංගේ පවත්වනවානේ. ඒකනේ අම්මලා කියන්නේ තව අවුරුදු 10කින් පැවිදි වෙන්න කියලා. අවුරුදු 20කින් පැවිදි වෙන්න කියලා. අවුරුදු 5කින් පැවිදි වෙන්න කියලා. අවුරුදු 2කින් පැවිදි වෙන්න කියලා. ඒ කියන්නේ ජීවිතත් පවත්වනවානේ අපි වසංගේ. ඉතින් ඔබට හොඳටම තේරෙනවානේ ජීවිත ඔබ වසංගේ පවත්වන්න බෑ කියලා. පින්වතුනි මරණ කීයක් පහු කරගෙනද ඔබ අද මෙතනට ආවේ? මරණ කීයක් පහු කරගෙනද මෙතනට ඇවිල්ලා මේ කාපු මොකක් හරි ඔය පාන් කෑල්ලක් එහෙම හිර වුණා නම් ඒත් ඔබ මැරෙනවද? ඕක මේ ආමාශයට යන්නේ නැතුව ඒ හරහා පෙනහලට ගියානම් මොකද වෙන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඒත් ඔබ මැරෙනවද? එහෙම ජීවිතයන්නේ පින්වතුනි ඔබට තියෙන්නේ. ඔබ ඔය ඔක්කොම අමතක කරලා දාලා නින්නේ. එහෙම ජීවිතයක්. ඊළඟට පොළු පාරක් වැදුනොත් එහෙම ඕජාව ගලන ශරීරයක්. ආසනී පැහැදිලා විනාශ වෙන ශරීරයක්. පෙර එක මහත්යෙක් කිව්වේ ඉදහිට ඒ යාළුවෙක් හිටියලු. ඔන්න දැන් අන්තපාගිට. දැන් ඇඳි. දැන් ඉතින් ඉවරයි. මේ වොම හොඳට හිටියලු අන්තපාගේ හදනවලු දැන් ඉතින් ඇඳි. දැන් හරිනේ. දැන් ඔබ හිතන් ඉන්නේ ඔබට අන්තපාගේ හැදෙන්නේ නැහැ කියලා නේද? ඇත්ත කියන්නකො බොරු කියන්න නැතු. දැන් ඔබ හිතන් ඉන්නේ ඔබට කවදාකවත් අන්තපාගේ හැදෙන්නේ නැහැ කියලා නේද? ඒක තමයි ඇත්ත. අන්තභාගය හැදෙන්නේ නැහැ කියලා තමයි ඔබ හිතන් ඉන්නේ. ඔබට පිළිකා හැදෙන්නේ නැහැ. ඔබට අන්තභාගය හැදෙන්නේ නැහැ. ඔබට දියවැඩියාව හැදෙන්නේ නැහැ. හැදිච්ච නැති අයද? එහෙම තමයි හිතන් ඉන්නේ. ඔබ මැරෙන්නේ නැහැ. මැරෙන්න තව වයස තියෙනවා මට. තව කොච්චර දිනවද මැරෙන්න කලින් කරගන්නේ? ඕවනේ පින්වදෙන හිතෙන්නේ ඔය ඔක්කොම මුලාවල්නේ. ඔබ හොඳටම දකින්නනේ ඔක්කොම මුලාවල් කියලා. එහෙනම් ඔය මුලාවෙන් නිදහස් වෙන්න. වහ වහ මේක රැස් කරන්න මහාන වෙන්න එපා. ඉන්නකෝ පැත්තකට වෙලා. මේක රැස් කරගන්න. මේක රැස් කරගෙන රැස් කරගෙන කොහොම හරි මේ ධහම අවබෝධ කරගෙන නිවන් දකින්න උත්සාහ කරන්න. මේ අද්දලේ විතරයි ඔබට ඒක කරන්න තියෙන්නේ. ආයි එකක් ගැන හිතන්නවත් එපා. මේක කරගන්න බැරි වුණොත් ඊළඟකේදී කරගන්න අවස්ථාව උදා වෙයි මේකට උත්සාහ කරපු අයට. මොකද නිවන් දකින එකත් උපාදාන කරගෙන යන ගමනන්නේ. ඒක දැඩි ආය කියන්නේ ඒකට කියන්නේ ඡන්දය කියලානේ. ඒකනේ උපාදාන කියන නම පාවිච්චි කරන්නේ නැහනේ. නිවන් දකින්න තියෙන දැඩි කැමැත්ත දැඩි ආයාසෙ ඡන්දයෙන් යන්නේ මේ ගමනේ. ආන්නේ ඡන්දයෙන් මේ ගමනේ යනකොට ඔබ මගදී මල ඊළඟ කේදී ඔබට මේකට අවස්ථාව උදා වෙනවා. දිව්‍ය ලෝකෙක හරි බ්‍රහ්ම ලෝකෙක හරි මනුෂ්‍ය ලෝකෙක හරි සතර පායට නම් යන්නේ නැහැ ඒකාන්තයි. මේ ගමන යන අය. මේ ගමන කියන්නේ මේ ශාස්ත්‍රු සාසනේ පරිපූර්ණේ කරන්න යන අය. ඒක නිසා පින්විතනේ මේ විදිහට කටයුතු කරගන්න. ඔය මුලාවට වැටෙන්න එපා. මට නම් විශ්වාස නැහැ පින්විතනේ මම තව සතියක් ඉඳී කියලා. මට විශ්වාස නැහැ ඔබ ඊළඟ සතිය ධර්මය අහන්නේ ඇයි කියලා. මේක තමයි තමයි. මට විශ්වාස නැහැ ඔබ අද ගෙදරේ ඉඳි කියලා. ගෙදර ගිහලා සතිය ජීවත් වුණොත් ඊළඟ සතිය එන්න බනහන්. ඕක තමයි ඇත්ත යථාර්ථය. ඕක කියන්නේ අපි. නමුත් ඕක තමයි ඇත්ත යථාර්ථය. ඔබට බය නැද්ද මම මෙන්න මේකට උත්තරයක් දෙන්න? ඔබ දරුවේ ඉන්න අම්මා කෙනෙකුට බය නැද්ද පින්වතුනි? ඔබ මැරුණොත් එහෙම දරුවාට මොනවා වෙයිද කියලා? එහෙම බයක් හිතෙන්නේ නැහැ. හිතනව නේද? එහෙනම් මොකටද හැදුවේ? හදනකොට හිතන් ඉඳී අවුරුදු ළමයා ලොකු වෙනකන් ඉන්නවා කියලා. කොහොමද මුලාව? ඔය මුලාවල් පෙන්නලා දෙන්න පුළුවන්. හැබැයි ලෝක සත්‍යය දෙන ගිනි ගෙඩි ඊට වඩා ලොකුයි. ඒක නිසා ඒව පුළුවන් තරම් කාලා ඒව සුවේ විඳගෙන ඉන්නවා. මුලාවල් ඕනේ තරම් පෙන්නලා දෙන්න පුළුවන් මුලාවට පත් වෙලා කරපු වැඩ. අද දරුවව දාල යන්න බෑ මොකකින්ද? දරුවට උතුගන්ටු කරන්න තියෙනවා කියලා. හැබැයි දන්නව ඒක මොකද්ද? ජීවිතේ ඒක බින්දු මාත්‍රයක්වත් විශ්වාසත් නැහැ කියලා. එහෙනම් ඕක හිතන් තිබේ දරුව හදන්න ඉස්සෙල්ලා. මම දරුවව හදලා දරුවට සතියක් යනකොට මම බලොත් එහෙම මොකද වෙන්නේ කියලා හිතන් තිබ්බනේ. දරුවෙක් හදනකොට කවුද බින්දුතුනි ගිහිල්ලා කිරියම්ම කෙනෙක් හොයාගෙන ඉන්නේ? තව කිරි දෙන කෙනෙක්ව තියාගෙන අර මොකද බෑකප් ප්ලෑන් එකක් ඉදේ. මේ ඈ ඇයි බෑකප් ප්ලෑන් එකක් තියෙන්නේ නැහැ නේද? ඇයි ඒ? දරු ප්‍රසූති අම්ම බලොත් එහෙම. එහෙම ඉන්න එපා ඉතින්. සත්‍යයට සුභසිද්ධිය කියන නම් එන්න ඕනේ. ඒක තමයි විදිය. එහෙනම් දරුවේ හැදුවේ පින්වතුනි Taman ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් බලන්නක මුලාව. ඉතින් ඔබම කියනවානේ ජීවිතේ විශ්වාසද? ඔබ ඊළඟ සතියේ එයි කියලා විශ්වාසද? ඔබ හොඳටම දැනගෙනද ඔය කියන්නේ? ඒක තේරිලාද කියන්නේ? ඔව් නේද? හරි. එහෙනම් ඒක එහෙමමනේ. හරි. එහෙනම් ඇයි ඔබ ළමයි හැදුවේ? ඒක තමයි අන්න ඒක තමයි කියන්නේ. ඔන්න බලන්න විදිය. ඇයි ඔබ දරුව හැදුවේ එහෙනම්? එහෙනම් ඇයි දරුවන්ව අනාථ කරන්නේ? ඇයි ඕ වගේ කැත වැඩ කරන්නේ? ඔව්. ඉතින් අන්න ඒක තමයි. දැන් අලුත බැඳපු ජෝඩුවක් ඇවිදින්න ඔබගෙන් ඇහුවොත් එහෙම. අපි හිතන් ඉන්නේ දරුවෝ හදන්න කියලා ඔබ දෙන අවවාදේ මොකද්ද? හදන්න නම් එපා. ඇයි ඒ? ඔයාගේ ජීවිතේ විශ්වාස නැහැ. එහෙනම් දරුවෙක් හදලි ඉවරලා ඔබ මළොත් එහෙම ඒ දරුවා අනාතයි. අද ඔය පැවිද්ද ගැන කතා කරන අය විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්නේ. අම්මේ කියන්න පුළුවන් පුතේ තව අවුරුද්දක් ඉඳලා යන්නේ. එතකොට මේ කෝච්චිය යනවා. ඔබ තව අවුරුද්දක් ඉනකොට මාසෙන් අම්මා මැරෙනවා. දැන් ඔබට කෝච්චියක් නැහැ අම්මත් නැහැ. නේද? නිකන් හිතලා බලන්න මේ මේක නේද මේ ක්‍රමවේදේ. කොයි වෙලේ මොනවා කොහොම වෙනවද කියලා දන්නේ. අනිත්‍යතාවය කියන එක උප්පරිම පිරිච්ච තැන ලෝකයේ කියලා කියන්නේ. කොයි වෙලාවෙ මේ අද දෙන්නේ එකට ඉන්නව හොඳට? හෙට මොකද වෙන්නේ? විතරයි. ඒකයි මම කිව්වේ ආදරය කියන්නේ හේතුක ඵලයක්. අම්මගේ තාත්තගේ හෝ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ හෝ සහෝදර සහෝදරියන්ගේ හෝ පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ හෝ ආදරය කියන්නේ හේතුක ඵලයක්. ඕක ඔබ වාසගේ පවත්තන් ඉන්න බෑ. ආදරේ පවත්වන නම් මහා ආයාසකින් මක් කරන්න ඕනේද? ඒකට හේතු එකතු කරන්න ඕනේ පුළුවන් තරම්. එහෙනම් ඔබ ආදරයක් පවත්ව ගන්නවා කියලා කරන්නේ මොකද්ද? මහා ආයාසයක් දරාගෙන මක් කරනවද? හේතු එකතු කරනවා. ඒක තමයි පින්වදින විවාහ ජීවිතයක් ඔබ අවුරුදු 5ක් ගත කරා නම් ඕක තමයි කලේ. මොකද්ද? ඒක පවත්වා ගැනීම උදෙසා මක් කළාද? හේතු එකතු කර කර හේතු එකතු කර කර හිටියා. හේතු එකතු කරන එක විඩාවක් බව දැනුනොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න දවසක් හේතු එකතු නොකර හිටියොත් එහෙම අරකමක් එනවද? ටෝක් ගාලා කැඩෙනවා. ඊට පස්සේ ආයි පස්සෙන් දුවල ගිහලා නෑ නෑ මං ඒ ආයි හේතු ටික දාන්නම් ඔක්කොම මෙන්න හේතු මෙන්න හේතු මෙන්න හේතු මෙන්න හේතු එන්නේ. දැන් ආයි දැන් ඔන්න පවත්තගෙන යනවා. ඒ කියන්නේ පින්වදින හරියට ඔබගේ ගෙදර තියෙන මොකක් වගේද? අර උඳුනා වගේ. ඔය තියෙන්නේ මේ දැන් පරණ ගෙවල් වල තියෙන ගල් අඟුරු උඳුනා. නේද? ගේ රත් කරගන්න. නේද? මේකට ගල් අඟුරු ටික පිච්චෙන පිච්චෙන මොනව කරන්න ඕනේ? ගල් අඟුරු දාන්න ඕනේ. දාන තරමට රස්නේ එනවා. දාන එක නතර කළොත් රස්නේ නැහැ. එතනින් එහාට හීතලයි. එහෙනම් ආදරය කියන එකත් ඔන්න ඔහොම එකක්. මොනවටද පින්වදනි? මොනවටද දුක් විඳින්නේ? මේ ආදරය කියලා මුලාවකට වැන්නා. ඔය දුකක් නෙවෙන්නේ. හා ඔබට කැමති විදිහට ඉඳලා බලන්නකෝ. තව කෙනෙක්ගේ ජීවත් වෙනවා නම් ඔබට කැමති විදිහට ඉඳලා බලන්න. පුළුවන් විදිහට ජීවත් වෙන්න. මක් දවසයි නැත්තම් දෙකයි. තුන්වෙනි දවසේ ඩිවෝස්. ලොහ කතාදේ කියන්නේ මොකද්ද? කැපකිරීම. කැපකිරීම. ඒ කියන්නේ කතාදේ කියන්නේ මොකද්ද? අනිකාට අවශ්‍ය පරිදි සංකාර වැඩිවීම. මොන ධර්මයෙන් දුන්නොත් නිගමනය. කසාදේ කියන්නේ මොකද්ද? අනිකාගේ අවශ්‍යතා සපිරින පරිදි අනිකාගේ සංකාර වැඩි වීම. කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර. මනෝ නම් මොන වුණත් කමන්නේ. ඒක අර කර දැනෙන්නේ. ඒක නිසා ඒක පොඩ්ඩක් සේ. හැබැයි වැඩිපුරම ඉන්නේ මොනවද? ඈ කාය සංකාරයි, වාචී සංකාරයි. ඒක නිසා වාචී සංකාර වඩන්න ඕනේ අර කෙනාට ප්‍රියදායි දේවල් කියන්නේ. ඒකේ නා ෆුට්බෝල් ගහන්න නම් කැමති ෆුට්බෝල් වචී සංකාර වඩවඩ ඒකට අදාළ දේවල් කියනකොට ආදරේ දිනනවා. ඒකේ නා ක්‍රිකට් වලට නම් කැමති ඒක කියනවා. ඒක නොකිය හිටියොත් එහෙම මොකද වෙන්නේ? එහෙනම් දැන් ලෝකෙට කැමති කවුරු හරි ඉන්නවා නම් ලෝකෙට කැමති දේවල් කීක හිටියොත් එයත් එක්ක ඉන්න පුළුවන් ආදරේ. ලෝකෙට අකමැති නම් ලෝකෙට අකමැති දේවල් කීක හිටියොත් එයත් එක්ක ඉන්න පුළුවන් ආදරේ. හැබැයි ඔය දෙක අනිත් පැත්ත වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. එහෙනම් වචී සංකාර වඩන්න ඕනේ මොනව කරන්නද? අරග තියාගෙන ඉන්න. ඔය හොඳ බලන්න මේ ධර්මයෙන් තේරුම් ගන්න තියෙන දේ. විවාහ බිරිඳ ස්වාමි පුරුෂයා හු යාළුවෝ දෙන්නේ. දැන් යාළුවෝ how to make a friend. නැත්නම් how to win a friend. ඔව් win friends කියලා. එතකොට ඕකේ බලන්නේ කොහොමද? ඔබේ මොනවද තියෙන්නේ? ඈ එයා කැමති මොනවද? ඒක කතා කරන්නේ. එහෙම නැද්ද ඒවේ? හරි. ඒ කියන්නේ මොකද්ද? එයා කැමති විදියට ඔබගේ සංකාර වඩන්න. කාය වශයෙන් සහ වචී වශයෙන් මනෝ වශයෙන් මොන වැඩුවක් කරනවද? ඒක අර එකට තේරෙන්නේ තියෙන. අර දෙක වැඩුවා නම් යාළුවෝ වෙන්නේ තරහ. කොල්ලෙක් කියලා කෙල්ලෙක් යාළු කරගන්න මොනවද කරන්නේ? ඈ අර ඒ කැමති જાතිය ඒවා කියනවා. ඒවට සංකාර වඩවර වචන හද හද වචන හද හද කියනවා. ඊට පස්සේ ඒ කැමති ආකාරයෙන් අංගපසංග චලනය කරනවා. ඒ කියන්නේ බදුවල ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගේනවා අරකක් ගේනවා චොක්ලට් එකක් දෙනවා ඔය ටික ඔක්කොම කරනවා මොකටද මේක? මේක පවත්වගෙන ඉන්නේ. ඉතින් මේක පවත්වගෙන ඉන්නවා ඒක ඕක කරලා විඩාවටපත් වෙනවනේ. ඊට පස්සේ චොක්ලට් ගෙනත් දෙන්නේ නැහැ. ගෙනත් දෙන්නේ නැති දවස ඉඳලා මොකද වෙන්නේ? ඕමද මේ දෙකම දැන් මට මුලින් කිව්වේ ඕමද? ඕම නෙමෙයි කිව්වේ මුලින් හැමදාම චොක්ලට් දෙනවා නේද? දැන් දවස් දෙකකින් මට චොක්ලට් එකක් දුන්නේ නැහැ. බලන්න ඔයා කරපු අපරාධ. ඕ කියන්නේ නැද්ද? ඉතින් මේකනේ සිංහතනේ යථාර්ථය. එහෙනම් මේ හේතුවකින් හැදිච්ච මේ ඵලය පවත්වගෙන ඉන්න මොන තරම්නම් දුක් විඳිනවද? එහෙනම් සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියව එක වැරදි. මේ ස්කන්ධයන් උපාදාන කරගෙන පවත්වාගෙන යා මේ ක්‍රියාවලිය මහ දුකක් කියලා. පොඩි දුකක්ද මේ විඳින්නේ මේ පිරිස්? හැමතැනම හැම එකක් මං කිව්වේ ඒකයි. මේ ආදරවතියෝ නෙවෙතරන් නෙමෙයි හැම එකක්ම ගොඩනගපු හැම එකක්ම පවත්වගෙන යන නම් අප්‍රමාණ දුකක් විඳින්න ඕනේ. තව ගොඩනගනවනේ මේවා දැන දැනත් තව ගොඩනගෙන. මේ බණ අහහ තව ගොඩනගනවා නම් පින්වදෙනි, ඒ තරම් හරකෙත් තව කොහෙද ඉන්නේ? මේවා අහහ ගොඩනගන්න හිතනවා නම් තව. ඒ කියන්නේ නිකන් බණ නිකන් මේ කනින් ගිහිල්ලා කනට උඩින් ඇතුලෙන් යන්නේ නැහැ, කනට උඩින් අනිත් පැත්තෙන් යනවා. එච්චරයි. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කිසි දෙයක්. අර ආසාවට ඇවිල්ලා බණ අහන. හිතන්නකෝ අවුරුදු 85ක විතර කන් දෙකත් ඇහෙන්නේ නැති උපාසකම්ම කෙනෙක් ඉස්සරහ දාගෙන මම බණ කියනවා කියලා. නේ මොනවා කිව්වද කියලා දන්නෙත් නැහැ. ඉතින් පහුව දරත් ඇවිල්ලා බණ අහනවා. හිතේ භක්තියක් ඇති කරගෙන. එහෙම කරන්න එපා පින්වතුනි, මේ යථාර්ථවත් මේක දකින්න. මේ විඳින දුක මොකද්ද කියලා හොඳට දකින්න. මම මේකේ දරුව හදපු දුකක් ගැන නෙමෙයි. ඊට වඩා එහා ගිය දුක් තියෙනවා. ඒව හොඳට දකින්න. දැකලා දැකලා දැකලා මේකෙන් නිදහස් වෙන්න බලන්න. ඔය බොරු පුරාජේරු ඔය ඔක්කොම බොරු මායාවල්. ලෝක සත්වයා විසින් ගෝණි එළුවාට අහු වෙලා ඉන්නේ. ගෝණි එළුවා ගැන මම දවසක් කිව්වා මතකයි නෝ මේ කතාව අහලා ඇති මේට කලින්. කවුරුත් වින්ගතුනි තමන් රැවටිච්ච බව කියන්නේ නැහැ. මේ ගමන යන්න අපි දැන් පැවිදි වෙන්න යනවනේ පිරිසක්. පැවිදි වෙන්න යන්නේ නැති පිරිසක් හිටියොත් ඒ අය, මම මේ ඔබ ගැන එහෙම නෙමෙයි කියන්නේ, මෙතන ඉන්න අය ගැන නෙමෙයි කියන්නේ. කොහෙන් එකයි මම කියන්නේ, මේව ගැන කාටවත් කියන්නවත් එපා. මේ අපි මේ යන ගමන ගැන කාටවත් කියවීමේ අවශ්‍යතාවයක් නැහැ. කවුද යන්නේ? ආ මේ අත් යනවද? අරයත් යනවද? මේ අත්තරද? ඕවා කියන්න යන්න එපා. ආ එයා නම් ගියාට කමක් නැහැ නේ. ඉතින් එයාට ඉතින් කොහෙද? එයාට ප්‍රශ්නයක් නැහැ නේ. අපිට නේ ප්‍රශ්නේ. ආ අරයද? ඔය එයාගේ නම් ඉතින් අර හස්බන්ඩ් ඉතින් අර තව එකෙක් කියනවනේ. ඒක නම් කමක් නැහැ නේ. කියනවද නැද්ද? කියනවා. එහෙනම් පින්වදෙනි මේ දේවල් පිරිස් එක්ක කතා කරන්න එපා. ආර්යයන්ට විතරක් තේරෙන ඒවා. එන ආර්ය ජාතිය උප්පත්තිය දවපු දාපට, සෝතාපන්න ඵලයේ ලැබපු දාපට ආර්යයන්ට තේරෙන ඒවා. පෘථග්ජනියොන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා පෘථග්ජනියෝ සමග ආර්යයන්ගේ දේ කතා කරන්න එපා. ඒකෙන් විනාශයක් වෙනවා මිසක් යහපතක් වෙන්නේ නැහැ. මහා විනාශයක් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කරුණු කරුණා කල්පනා කරගෙන මේ කටයුත්ත කරගෙන නිවන් දැක ගන්න. ඉතින් හැම සතියකම මට දෙන්න තියෙන අවවාදේ නම් ඒකයි. මම ඔබට අවවාද කරන්නේ මගේ ගමන කරගන්න ගමන. ඒකයි මම කිව්වේ ඔබගේ ගමන නෙමෙයි ඒක. මට ඒක මගේ ගමන. ම දෙක තමයි ඔබේ ගමන. ඔබටත් එසේ විය යුතුයි. ආත්ම අර්ථකාමී වෙන්න මුලින් ඊට පස්සේ පර අර්ථකාමී වෙන්න. හැබැයි මේ සමාජයේ තියෙන තුට්ටු දෙකේ ගතිය එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ මේ වචනවල තියෙන ඇත්ත තේරුම ගැන කියන්නේ. ආත්ම අර්ථකාමී වෙන්න මුලින් ඊට පස්සේ පර අර්ථකාමී වෙන්න. ආත්ම කිව්වේ තමන්. තමන්ට අර්ථකාමී වෙන්න, තමන්ට හිතකාමී වෙන්න මුලින් ඊට පස්සේ ඒකෙන් අන් අයටත් ඒ උපකාරය කරන්න. එහෙම කළා කොහොම හරි මේ කටයුත්ත කරගන්න. එහෙනම් අදට අපි හමාරු. කොහොඳයි පිංගුතුනේ එහෙමනම්. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බුද්ධ පූජා භවත්වල දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත් අනන්ත මහා කුසල සම්භාර ධර්මිය මේ පිණින් පෝෂණය වන්නාව, පින්ද සතුට වන්නාව, මේ උත්තම පිරිත දීපත් කළා. අනුමෝදන් කරන්න සූදානම් වෙන්නේ සියලුම දෙනා. පළමු කොටම පිංගුතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකය. ඒ උත්තම මහරහතුන් වහන්සේලාගේ පටගෙන් පටන් මේක කඩපාඩමින් අරගෙන ඇවිදilla එදා මාතලේ අලුලින් විහාරයේදී ගන්ථාරූඪ කරන තමන්ගේ පණමින් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන අපි සිනාස කරගත්තා වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මිය, කුතර සම්බාර ධර්මිය, ඒ උත්තමී උදෙසා විහිදුවල පතුරු නරින්න ඒ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිනී මොහතකන සිහිපත් කරගන්න මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්ම කය දරාගෙන අද මේ ලෝකයේ පුරා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකා කියන දේශක පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතුනි මේ දේශක පිරිස් වටේ ඉඳගෙන මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම උපාසක උපාසිකා පිරිස් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එය විශේෂ වීදොල පතුරුලරි මේ පින් විහි දීපැතිරී යාමෙන් ඒ අයත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතිනි මොහතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු වින්දලා මේ ස්ථානයට ආවා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර ශේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුතල සම්බාර ධර්මීය යයි විශේෂ විහිදුල පතුරුලරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභවයේ වැඩි වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන් රිදුනා වූ සීලම ඥාතහිති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා සීලම ඥාතහිත මිත්‍රාදී සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතහිත මිත්‍රාදීන් වෙච්ච සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුර පතුරුල හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත මෙදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් තැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න මේ කල්ප 91ක් ඇතුළත තමන් විදිහින් අවඩ අසාධාරණයන්ට ලක් කළා. ඒ අවඩ අසාධාරණයන් හිතේ තියාගෙන මැරලා ගිහිලා අද ඔබව මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අවනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා තමන්ගේ මේ ආර්ය ගමනට බාධා පමුණුනා නම් ඒ වගේම මේ ලෞකික ජීවිතේට බාධා පමුණුනා නම් අන්නේ සිරු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුල පතුරුල හරින මේ පින් විහිදී පැතිලී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වතුනි මේ සද්ධර්ම ප්‍රචාරයලා අපකප්ප වෙලා කටයුතු කරන්නා වූ පිරිස් විශේෂයෙන්ම තමන්ගේ වේස මහසීන් හරි හම්බ කරගත ධනෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා වික්ෂු වික්ෂිනී උපාසකවන්ගේ සුඛ විහරණයේ උදෙසා ඒ වගේම ධර්ම අවබෝධයේ උදෙසා ඒ ධනෙ කැප කරන්නා වූ පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්නේ. ඒ වගේම පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා දුව ආදරුව ගුරුවරු ඥාතිහිත මිත්‍රාදීන් තමන් එකට එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දේනියන් ආදී වශයෙන් ඔය ඉන්නා වූ සීලම් පිරිස් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුල පතුරුල හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ යට යම් කිසි ග්‍රහල අපල උපද්‍රව දෝසාන්දකාරයන් තිරණන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් බුත වේවා. යක්ෂ වේද විසාජ මලගවල කුම්බණ්ඩාදීගෙන දෙමිනියා වූ දෝසාන්දකාර තිරණන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් බුත වේවා. අසුවාකට වාහෝ වාහෝල් දෙව සංඝසංකා දෝසාන්දකාර තිරණන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් බුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගර පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ඒ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදිරි මොහතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදිල්ල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපිනුනා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන අද ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එහෙනම් ඒ ආහාර සක පාන සකස් මිලා එදා ඇත අතීතයේ ඉඳලා වැවෝමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අප කැපෙලා කටයුතු කළා වූ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුල පතුරුලරේ නේපින් විහි දීපැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව විස්ථානයේ කිනෝනම් ඒන් අත්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේට එවිට සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැති මදුරංගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනගීම නිසා. එහෙනම් මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙට ගෙදලා බඳලා කළ සකස් කළා වූ යම් කිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසව මේ වෙලාවේ සිහිපත් කරගෙන එයාට ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විහිදුල පතුරුල හරින මේ පිං විහි දීපැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයේ කිනවනම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත දෙනෙමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න අද බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානවල පැමිණෙන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවේ මේ ස්ථානවල ළඟා වෙන්න ලැබෙන්නේ නැති ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරගෙන තියෙනවා ඒ වගේම පිඟුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ අද ලෝකින ඕනෑම කෙනෙකුට සජීවීව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරගෙන තියෙනවා මේ විදුලි ආලෝක ධාරා මැදින් දෙන සද්ධර්මයේ දේශනා කරනවා ශ්‍රවණය කරනවා මේ සියලු පහසුකම් උදා කරගෙන තියෙන පිඟුතුනි විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් ලෝකෙට කරපු දායාදයන් නිසා එවනම් ඒ දායාදයන් ලෝකෙට දුන්නා වූ ඒ විද්‍යාක්ෂමයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තේවාසික පිරිස සිහිපත් කළා ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනෙ පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුල පතරුල හරින ඒපින් විහිදී පැති නියාමෙන් ඒ ඇතියම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සන සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන බුද්ධ පූජා ආදී පවත්වල කරගත්තා වූ අමන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්වවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.